අවසරයි පින්තුනි, ධර්ම දේශනාව ආරම්භ කරන්නට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඒ තමයි ඔබගේ අතේ සෙලියුල දුරකථන ඇති, ඔබ නොදැනුවත්වම තව ටිකකින් ඒ දේවල් නාදවෙන් අරගෙන අනිත් අයගේ දහම් සමාධියට බාධා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒව පොඩ්ඩක් සයිලන්ස් මූඩ් එකට දාගන්න. මෙතන ඉන්න අයගෙන් වැඩි පිරිසක් මේ සද්ධර්මය ශ්‍රවණය කරලා ඇති සීඩී පට මගේ හිතල ඇති අවුරුදු 60ක විතර කෙනෙක් ධර්මය කතා කරන්න කියලා. මේක සිංහතුනි තරුණයන්ගේ කාලේ, තරුණියෝ දහම් අවබෝධ කරලා නිවන් දකින කාලේ. ඒකයි අපි මේ තරුණ තරුණියන්ට කියන්නේ, මේ නුඹගේ කාලේ උදා වෙලා තියෙන්නේ. වෙහෙස මහන්සි වෙලා වීරිය වඩලා නිවන් දකින කාලේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ උදෙසා කරුණු කාරණා කරන්න කියලා තරුණ තරුණියන්ට ආරාධනා කරන්නේ ඒකයි. මේ ශරීරය දිරල ගියාට පස්සේ පින්වතනි හරි අමාරුයි ශරීරයත් එක්ක ඔට්ටුවෙන්. ඒක ඉතින් මෙතන ඉන්න වයසක අය හැම කෙනෙක්ම දන්නවා. හරි අමාරුවෙන් තමයි ඔට්ටු වෙවි මේ ගමන යන්නේ ඔබ. ඉතින් ওই ගමන ගැන පුළුවන් විදිහට තරුණ තරුණියන්ට පැහැදිලි කරලා දෙන්න. නැත්තම් ඒකුණුත් කරන්නේ තරුණ කාලේ මුදලාලි කෙනෙකුට කමුරලා කල්ලි ගියක් හරි හොයාගෙන දරුමල්ලු හදාගෙන පස්සේ වයසට ගියාට පස්සේ අර වත්ත බද්දට දීලා ඇත්තට දත නියෝනෝ වගේ දත නියෝනියෝ ඉන්න වෙන්නේ. ඉතින් මේ පණිවිඩයේ සමයේ තින්ගතුනි අපි මේ ගේන්නේ කටහඬ නම් ඒ වගේ නැති, නමුත් මූණවර නම් වෙනස් ඇති. ඉතින් ඒ වගේම තින්ගතුනි, ඉතින් මෙච්චර කල් මේ ජනතාවගෙන් වහන් වෙලා තමයි මේ කටයුතු කරන්නේ. නැත්තම් හරි අමාරුයි තින්ගතුනි, ලාභ කීර්ති ප්‍රශංසා ලැබෙනකොට පුදුම කරදරයි. ඉතින් මං අද අර එහා පැත්තට වෙලා හිටිය පැය භාගයක් විතර, කවුරුත් දන්නේ නැහැ මට එහා පැත්තෙන් මෙහා පැත්තෙන් පිරිස ගියා, කවුරුත් දන්නෙත් නැහැ. ඉතින් හොඳයි, ඔය විදියට ඉන්න හම්බ වෙනවා. ඉතින් හැම වෙලාවෙම මට ඔය විදියට ඉන්න වැඩපිළිවෙල සකස් කරලා දෙන්න කියලා තමයි මම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ. ඒක නිසා මාගේ ඡායාරූප ගැනීමෙන් පුළුවන් නම් වළකින්න. එතකොට ඔබට ඔය මගේ මූණ අමතක වෙලා යන්නේ තව ටික දවසකින්. එතකොට ආයි මට බේරිලා ඉන්න පුළුවන්. මගේ මූණ දැක්කහම නිවන් දකින්නවා නම් මම බන කියන එක නවත්තලා මගේ මූණ පෝෂණයක් ගන්න ගහගෙන යනවා. ඔය මුලා වලට වැටෙන්න එපා පින්වද. පුද්ගලයෝ නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ, බුද්ධ කියන තැනයි වැදගත් වෙන්නේ. ධම්ම කියන තැන සහ ආර්ය සංඝ රත්නයයි වැදගත් වෙන්නේ. පුද්ගලයෝ වැදගත් නැහැ. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ, සිවුරු පොටවල් වල එල්ලිලා ඉන්න එපා. අපි අහවල් හාමුදුරුවන්ගේ අපි අහවල් දේශකයාගේ අපි අහවල් දේශිකාවගේ කියලා සිවුරු පොටවල් වල එල්ලිලා ඉන්න එපා. කවදාක්වත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ සිවුරු පොටේ එල්ලෙන්නේ, මහරහතන් වහන්සේලාගේ සිවුරු පොටේ එල්ලෙන්නේ, ඒ ආර්ය ධර්මයේ පොටේ එල්ලෙන්නේ. ඒ හැරෙන්න සිංහතුනි, කොටු ගහගන්න පොදි ගහගන්න යන්න එපා. එහෙම ගියොත් එහෙම අවසානයේදී නිකන් අපරාධේ මාර්ගයේ වැහිලා යන්න පුළුවන්. ඉතින් කොහොම හරි එහෙනම් මගේ ඉල්ලීම් දෙක ඉෂ්ට කරන්න. පළවෙනි එක තමයි ඔබගේ දුරකථන විසන්ති කරගෙන හෝ සයිලන්ට් මූඩ් එකට දාගෙන හෝ අන් අයට බාධාවක් නොවන පරිදි කටයුතු කරන්න. අනිත් කාරණාව තමයි ඡායාරූප ගැනීමෙන් වළකින්න. තුන්වෙනි කාරණාව තමයි සිංහතනේ ඔබ මේ සද්ධර්මයේ අද මෙතනට මේ ආවේ සද්ධර්මයේ අවබෝධ කරගන්න. බණක් අහන්න ආව නෙමෙයි. බණ ඔබ ඕනේ තරම් අහලා ඇති. හත් දවසේ දානෙට ගියාට පස්සේ එදත් බණ අහලා ඇති, තුන් මාසේ දානෙට බණත් අහලා ඇති, අවුරුද්ද දානේ බණත් අහලා ඇති. බණ නම් ඕනේ තරම් අහලා ඇති සිංහතරේ. නමුත් අද ඔබ ආවේ සද්ධර්මයේ අවබෝධ කරගන්න. ඒක නිසා මම මේ කතා කරන කරුණෙන් කාරණාව හොඳට අවබෝධ කරගන්න උත්සාහ කරන්න හැම කෙනෙක්. කරුණු එකින් එක ගනු කරගෙන, කරුණු එකින් එක අවබෝධ කරන්න උත්සාහ කරන්න මොහොතක් නැහැ. ඒක තමයි අද ඔබ විසින් කළ යුත්තේ. ඔබ විශේෂයෙන්ම දන්නවා පින්වතුනි, අද මේ ජාතියේ මහා විශාල මෙහෙවරක් කරන රෝහලකට ඔබ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් විශාල මෙහෙවරක් කරන මේ රෝහලේ ඉන්න මේ සියලුම වෛද්‍යවරු, ඒ රෝහල් කාර්ය මණ්ඩලය, ඒ වගේම දී අයට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවක් මේ විදිහට උදා කරලා දීම ගැන. ඉතින් ඒ රෝගී අවස්ථාවල පසුවෙන්නා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම්, ඒ අයටත් මේ සද්ධර්මයේ ශ්‍රවණී වෙනවා නම් මේ වෙලාවේදී, ඒ අයටත් පුළුවන් පින්විතින් සද්ධා තථාගතයන් වහන්සේගේ සද්ධාව පිහිටුවාගෙන සද්ධර්මයේ ශ්‍රවණී කළා. ඔය උන් හිටි තැනම සෝතාපන්න ඵලයට පත්වෙන්න මේ සද්ධර්මයේ ශ්‍රවණිය වෙනවන. එහෙමනම් ඔබට තියෙන්නේ දැන් මේ බණක් අහනවා කියලා නෙමෙයි, සද්ධර්මයේ අවබෝධ කරගන්නවා කියන අටියෙන් තමයි ඔබ මේ සද්ධර්මයේ ශ්‍රවණිය කළ යුත්තේ. සද්ධර්මයේ තියෙන ඉතින් විතර නිකන් අහලා නිකන් ඉන්න නෙමෙයි. මම ඔබට ඒක කරන විදිහ ඒ පිළිවෙලට කියන්නම්. ඒ කියන්නට කලින් පින්වතුනි, ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණිය කරන්නට කැමති කිරිස් ඉන්නවා. දස දහසක් ලෝක ධාතුවේ වෙසෙන් ආ වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණිය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ටකාමී දෙවිදේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලා වත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා, ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ට ඒජිත්ත ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පිරිස් දැකලා හිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදිලා සුභිත මුදිත වෙන්න කියලා. එහෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ කර්තව්‍යයන් සිද්ධ කරගන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා මොහොතක් වෙලා අධිෂ්ඨාන කරන්න. අනාදිමත් සංසාරේ කියන ගමනේදී මේ ලෝක ධම්මට වහල් වෙලා රාග ද්වේෂ මෝහයන් පෙරිපෙරි තමන්ව මුදුන්පත් කරගන්නට ගිය වෙලාවේදී ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට වචනකින් හෝ නිගා කළා නම් ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට හිංසා පීඩා නින්දා අපහාස උපහාස කළා නම් ඒ සියල්ලටම කමාවීමක් වශයෙන් ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලා සිහිපත් කරගෙන උන්වහන්සේලා කමා කර සිටින්න සියලුම දෙනා ඒ වගේම අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනේ අවසන් වෙනකොට ඒ පෘථග්ජන ස්වභාවයේ ඉක්මවපු දහසක් නයින් ප්‍රතිමණ්ඩිත උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා, ඒ වගේ මේ සෝතාපන්න ඵලයේ යම් කෙනෙක් ඉන්නව නම් මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ස්ථිර අදිස්ථානයේ යුක්තව සියලුම දෙනා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි පින්වතුනි, පාරක් අවියස ඉන්න නිසා වාහන එහෙම එහෙ යන්න පුළුවන්, පුද්ගලිය එහෙම එහෙ යන්න පුළුවන්. පුළුවන් තරම් අදිස්ථාන කරගෙන සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ විදිහ මම ඔබට දැන් කියන්න. ඒ විදිහට ශ්‍රවණය කරන්න පින්වතුනි, නැත්තම් නිකම් බණක් ඇහුවා විතරයි. මේ දේශනාව ශ්‍රවණය වෙන වෙලාවේදී කියවෙන කරුණු කාරණා එහෙයි කියලා පිළිගන්න එපා. කවුරු හොඳට දහම් විශ්ලේෂණය කර කර බලලා තර්ක කර කර බලලා ඒ ගැළපෙනවනම් විතර අවබෝධයට ගන්න. තමන් තර්ක කරද්දී තමන්ට නොගැලපෙන යමක් තියෙනවනම්, වැටහෙන්නේ නැති යමක් තියෙනවනම් අන්න ඒ වැටහෙන්නේ නැති දහම් කාරණා ගැන ඉදිරියේදී අපිත් එක්ක කතා කරන්න පුළුවන් ඔබට. නිකං අහන්නම් වාලේ බනහන් එපා පිංගුතුනි, එහෙම කරලා තමයි අද ඔය තව තවත් බනා ඉස්සරහට යන්නේ. මේ බන කියපු උත්තමයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ තියෙන්නේ පිංගුතුනි බන අහපු විදිහේ වැරද්දා. ඒ වැරද්ද දිගින් දිගටම කරන්න ගියොත් මේ අද්දවි ඉවර වෙනකන්වත් බන අහලා ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ගැළපෙන විදිහට මේක කරන්න. තථාගතයන් වහන්සේගේ දහම අතක්කා වචනයි කියලා කියන්නේ. තථාගතයන් වහන්සේගේ දහම අතක්කා වචනයි කියලා කියන්නේ ධර්මයේ තර්ක කරන්න එපා කියලා නෙමෙයි. අද ගොඩාක් ඔය ධර්මයේ දන්නේ නැති අය කියනවා මේ ධර්මයේ තර්ක කරන්න එපා කියලා තියෙනවා කියලා. තථාගත ධර්මයේ තියෙන්නේ පිංගුදුනි තර්ක කරා. තර්ක කර ඕනේ මේක අවබෝධ කරන්න. එහෙයි කිව්වට නිවන් දකින්න බෑ. කවුරු හරි වචනයක් කියනවා ගෞරවයෙන් යුක්තව ඒකට එහෙයි කියනවා, හා කියනවා, ඔව් කියනවා, නිවන් දැකීම නෙමෙයි ඔය තියෙන්නේ. නිවන් දකින්න නම් පිංගුදුනි තමන්ට මේක අවබෝධ වෙන්න. ඒ අවබෝධයේ පිණිස කටයුතු කරනවා නම් හැම මොහොතකම ඔබ හිතන්න ඕනේ කරුණ තමයි මේ ධර්මයේ තර්ක කර කර බැලි. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේක අතක්කා වචනයි කියලා. ධර්මයේ කොච්චර තර්ක කළත් ඔබට වෙනස් කරන්න බෑ. අන්න ඒකයි අතක්කා වචනයි කියන්නේ. තර්කයක් ගොඩනගාගෙන මේ දහම් න්‍යාය වෙනස් කරන්න බෑ. ඔන්න ඕකට තමයි කියන්නේ අතක්කා වචනයි කියලා. එහෙනම් ඔබ යම් ධර්මයේ කතා කරන ධර්මයේ තර්ක කරද්දි ඔබට හැකියාවක් එනවනම් මොනවා හරි තර්කයක් තුළින් මේ දහම් න්‍යාය වෙනස් කරන්න. එහෙනම් පින්වතුනි ඒ බුද්ධ ධර්මයේ නෙමෙයි. මේ දහම් න්‍යාය මේ ලෝකේ වසන කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. මේ න්‍යාය ධර්මයේ මේ ලෝකේ වසන කිසි කෙනෙකුට තමන්ගේ සෝත්සාහයෙන් හොයා ගන්නත් බෑ. එහෙම කරන්න පුළුවන් එකම එක උත්තමයෝ දෙන්නයි ඉන්නේ ලෝකේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේත් පසේ බුදුන් වහන්සේත් විතරයි. අනිත් කිසිම කෙනෙකුට සෝත්සාහයෙන් මේක හොයා ගන්න බෑ. මේක වෙනස් කරන්න බෑ. ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරන් ධම්මචක්ක පවත්තිතං අප්පතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනසිවා ලෝකස්මි. එදා ශාස්ත්‍රුන් වහන්සේ ධම්සක් පැවතුන් සූත්‍ර දේශනාව කරන වෙලාවේ දිව්‍ය බ්‍රහ්මාදීන් ප්‍රීතිගෝසා පැවැත්වී උන් ඔය කාරණාව කියල මෙන්න භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනේදී අනුත්තර වූ ධම්සක පෙරළුවා මේ කියපු දහම් කාරණාවල් දෙවියන් බමුන් මරුන් සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ ඉන්න කිසිම කෙනෙකුට පවත්වන්නත් බෑ වෙනස් කරන්නත් බෑ කියලා තමයි ප්‍රීති ගෝසා පැවැත්වේ. එහෙනම් දැන් ඔබ කොච්චර තර්ක කළත් ඔබට මේක වෙනස් කරන්න බෑ. පින්වතුනි තර්ක කරන්න ඔබට මේක අවබෝධ වෙන. එහෙනම් දැන් ඔබ මේ වෙලාවෙ ඉඳලා කරන්න ඕනේ මොකද්ද? මේ අහන ධර්මය තර්ක කර කර බලන්න පින්වතුනි ඔබගේ ජීවිතෙත් එක්ක සැසඳිලා යනවා. තමන් තුලින් දකින නිසා ස්වාක්කාත වේ සඳහම් කියලා තියෙන. එහෙනම් මේ අහගන්න ධර්මයේ මුලින්ම කරන්න ඕනේ පින්වතුනි ඔබගේ ජීවිත තුළට දාගන්නේ. ඔබගේ ජීවිතේ ඔබට ප්‍රශ්න උදා වෙලා ඇති මෙච්චරකල්. ඔබ ගොඩාක් දුක් විඳලා ඇති. ඔබ ගොඩාක් සැප විඳලා ඇති. ඔය හැම කරුණක්ම විඳලා තියෙන්නේ ඔබ. එහෙනම් පින්වතුනි මේ කියන කරුණු කාරණා හරියට ගැළපෙනවද කියලා බලන්න නම් ඔබගේ අතීත ජීවිතයට දාලා බලන්න. අනාගතේ ඔබ යමක් හිතන් ඉන්නවා නම් අන්න ඒකට දාලා බලන්න මේ කියන කාරණා. ඒ කාරණා දාලා බලද්දි මේ දහම් අහනකොට විශ්වාසයෙන් මේක ගන්නවා. හැබැයි මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ තමන්ගේ ජීවිතයට දාගත්තහම. තමන්ගේ ජීවිතයට දාගන්න නැති තාක්කල් පින්වතුනි මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. නිකන් විශ්වාසයක් විතරයි හිතෙන්නේ. එහෙනම් නිවන් දකින්නවා නම් හැමතිස්සෙම විශ්වාසයෙන් ගන්නවා, ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ පින්වතුනි ඔය ප්‍රත්‍ය කියන්නේ අවිද්‍යා ප්‍රත්‍ය. අවිද්‍යා ප්‍රත්‍යෙන් තමයි මේ දේවල් ගොඩනැගි එන්නේ. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍ය ශය කරනවා කියන එක තමයි පින්වතුනි ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ. එහෙනම් යමෙක් අවිද්‍යා ප්‍රත්‍ය ශය කළා නම් යම් කිසි කරුණක් උදෙසා ආන් ඒ කෙනාට ඒක ප්‍රත්‍යක්ෂ වුණා. මම උදාහරණකින් ඔබට කියන්නම්. ඔබගේ යාළුවෙක් ඇවිල්ලා කියනවා ඔබගේ අල්ලපු ගෙදර මහත්තයා හොරකම් කරනවා කිව්. ඔබගේ යාළුවා කෙරෙහි තියෙන විශ්වාසයෙන් ඔබ ඒක පිළිගන්නවා. හැබැයි පිළිගත්තට ඔබට මේක 100%ක් විශ්වාස නැහැ. යාළුවා කියපු නිසා පිළිගත්ත නිසා මේක ලොකු විශ්වාසයක් නැහැ ඔබ. එහෙනම් දැන් මේ පිළිබඳ නොදැනීමක් ඔබට තියෙනවා. ඔය නොදැනීම තමයි පිංගතුනි අවිද්‍යාව කියලා කියන්නේ. ඕනෙම දෙයක නොදැනීම. ඇත්ත ඇති සතියේ නොදැනීම. අවිද්‍යාව. එහෙමනම් දැන් මේ කරුණ පිළිබඳවත් අවිද්‍යා ප්‍රත්‍යක් තියෙනවා ඔබට. හැබැයි ඔබ දවසක් ඉක්මනට ගෙදර එන වෙලාවේදී ඔබ දකිනවා ඒ මහත්තයා ඇත්තටම හොරකම් කරනවා. දැන් ඔබ දැක්කා ඒක. එහෙනම් දැන් ඔබ දැකපු දේ තුලට අර විශ්වාසයෙන් අදහපු දේ දානවා ඇතුළට. දැම්මට පස්සේ ඔන්න ඔය දෙක ගැළපීලා එනවා. අර බලන්න තමන්ගේ ජීවිතේ නොදාන තාක්කල් ඔබට සැකයි නේද? එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යක්ෂය වෙලා නැන්නේ. එහෙනම් කොච්චර බණ ඇහුවත් නිවන් දකින්න බෑනේ. ඒකයි මම කියන්නේ. මේ අද ඉඳලා පින්වතුනි ඔබ කාගේ බණ ඇහුවත් කමක් නැහැ. මම කොහේවත් තැනක ඔබට කියලා තියනවද ඔබ ඇහිය යුත්තේ අපේ බණ විතරයි කියලා? එහෙම එකක් නැහැ. ඒකයි කිව්වේ සිවුරු පොටවල එල්ලිලා කල්ලි ගහෙන්න එපා. නිවන් දකින්නේ තනියෙන්. හරි දේ හොයාගන්න. මේ වැඩේ කරගන්න. එහෙමනම් අද ඉඳලා මොන බණක් ඇහුවත් ඒ අහන බණ පින්වතුනි අවබෝධ කරගන්න ඕනේ ඔබ. අවබෝධ කරන්න නම් කරන්න දෙන එකම ක්‍රමය තමයි ඒ සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණය කරපු සද්ධර්මයේ තමන්ගේ ජීවිතයට දැම්මා. ඒ ජීවිතයට දදා බලනකොට අන්න ඒ වෙලාවේ තියෙන අවිද්‍යා ප්‍රත්‍යක්ෂය වෙලා යනවා. දැන් උතන්දි තව එක කරුණක් තියෙනවා පින්වතුනි යෝනිසෝ මනසිකාරය කියන. මේ තථාගත ශාසනයේ වැදගත්ම හරියක් තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියනකොට පින්වතුනි අපි යෝගේ සරල අදහසක් අරගෙන තියෙනවා. එළඹ සිටි සිහියෙන් ඉන්නවා කියලා. ඒක කිසි වරදක් නැහැ. හැබැයි එළඹ සිටි සිහියෙන් ඉන්නවා කියලා කිව්වට පින්වතුනි මේක හරියට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ එළඹ සිටි සිහිය කියලා? එහෙනම් මේක නිරුක්තිය කඩලා ගන්න. පදයකින් නිර්ණය වන උක්තියක් තියෙනවනේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනි ඉස මන ඉසිකාර කරනවා කියන්නේ. යෝනිය කියලා කියන්නේ පින්වතුනි උප්පත්තිය හදන තැනට. එහෙනම් උප්පත්තිය හදන තැනතෙක් මන ඉසිකාර කරගන්න ඕනේ. උප්පත්තිය හදන තැන තමයි පින්වතුනි අවිද්‍යා තෘෂ්ණා කියලා කියන්නේ. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා නැසෙන කල්ම මන ඉසිකාර කරන්න ඕනේ මේ ධමත් එක්ක. අවිද්‍යා තෘෂ්ණා නැසෙන කල්. අන්න ඒකට තමයි පින්වතුනි කියන්නේ යෝනිසෝ මනසිකාර කරනවා කියලා. එළම සිටි සිහියෙන් ඉන්නවා කිව්වට ඔක තේරෙන්නේ නැති නිසා තමයි ඔගේ හරි අර්ථය ඔය කිව්වේ. දෙකම එකයි. ප්‍රශ්නයක් නැහැ. අරක කිව්වට එච්චර තේරෙන්නේ නැහැ. ගැටෙන්න ඕනේ නැහැ ඒවත් එක්ක. එහෙනම් දැන් ඔබගේ උප්පත්ති ඇති කරන්නේ කවුද? අවිද්‍යා තෘෂ්ණා නේද? එහෙනම් අවිද්‍යා තෘෂ්ණා නම් උප්පත්ති ඇති කරන්නේ පින්වතුනි ඔබ මේ බුදුහාමුදුරුවන්ගේ දහමක් අහන්නාවේ උප්පත්ති නැති කරගන්නේ. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කරන හැම වෙලාවකම ඔබ තුලින් නැගිලෙන්න ඕන දේ තමයි මම යෝනි ඉස තෙක් මේක මනසිකාර කරලා යෝනි ඉස බිඳලා දානවා. යෝනි ඉස බිඳලා දැම්ම නම් පින්වතුනි එතනින් එහාට නැවත උප්පත්තියක් එන්න හේතුවක් නැහැ. එහෙනම් ඔය යෝනිසෝ මනසිකාරය කියන එක හරිය වැදගත්. සෝතාපන්න ඵලයට විතරක් නෙමෙයි උතුම් වූ අරිහත්ත්වයට දක්වාම පින්වතුනි ඔය යෝනිසෝ මනසිකාර කිරීම හරිය වැදගත්. යෝනිසෝ මනසිකාරය නැතුව නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් යෝනිසෝ මනසිකාරය ඕනෑමයි. නිවන් දකින්න නම් යෝනිසෝ මනසිකාරය ඕනෑමයි. ඒක ඕන් නෑ කියන එහෙම කාටද හිතෙනවද? නිකම් බණ ටිකක් ඇහුවාම සෝවාන් වෙන්න පුළුවන් කියන එහෙම හිතෙනවද? දැන් මේ කියප කරුණට හිතලා බලන්න. එහෙනම් මේ බණ කියපු උත්තමයන්ගේ වරදක් නෙමෙයිනේ. බණ කියපු උත්තමයෝ මේ ධර්මයේ ඔබට කතා කළානේ. හැබැයි එක තැනක පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නේ තමයි ඔබ බණ අහන්න ඕනේ විදියට නෙමෙයි බණ ඇහෙන්නේ. මෙතන ඉන්න අය ඕනේ තරම් බණ අහලා. හැබැයි බණ අහන්න ඕනේ විදියට බණ ඇහුණා. තථාගතයන් වහන්සේ කියලා තියෙන විදියට. එක බණයි අහන්න ඕනේ පිඟුතනි සෝතාපන්නයි. ඉතින් අද දවසේ හොඳටම ඇති ඔබට මේක කරගන්න. හැබැයි දැන් කියපු විදියට කෙරෙන්න ඕනේ. එහෙනම් දැන් මම ඔබත් එක්ක දහම් සාකච්ඡාවක යෙදෙන්නේ. මම බොහෝම සරලව කරුණු කාරණා විස්තර කරලා දෙන්න. මෙතන විශාල සමාධියක් නගා ගන්න නෑ මම. බොහෝ පිරිස ඉන්නවා අපි මේ කතා කරන ධාම මුලින්ම අහන. තියෙනත් මේක මනාකොට තේරෙන්න ඕනේ මේ කියන කරුණු ටික. ඉතින් මනාකොට තේරුම් කරලා දෙන්න. ඒිට කලින් පින්වතුනි මේ ධර්මයේ කියන්න කලින් අපි තථාගතයන් වහන්සේගේ ධර්මය කියන එක හරියට පොඩ්ඩක් දැනගන්න ඉපැ. උන්වහන්සේගේ මේ ධර්ම න්‍යායන් තියෙනවනේ. ඔය ටික හරියට දැනගන්න. දැන් මං අද ඔබට මේ බණ කියන්නේ ඔබ සෝතාපන්න කරන්න. වෙන කිසිම හේතුවකට බණ කතා කරන්නේ නැහැ මම. බණක් කියනවා නම් බණක් කියන්නේ පිංගුතුනි යමෙක් සෝතාපන්න වෙන්න නැත්නම් මේ බණ මම කතා කරන්නේ නැහැ. මට වැඩ නැතුව බණ කියන්න හදනවා නෙමෙයි. යුතුයකමක් ඉටු කරන්න හදනවා එහෙම නෙමෙයි. තථාගතයන් වහන්සේට වෙච්ච ණයක් තියෙනවා. ඒ ණය ගෙවන්න මේ හදන්නේ. උන්වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ සද්ධර්මය අවබෝධ කරගෙන ලෝකයක් හදා වැළපෙද්දි පැත්තකට වෙලා ඉන්නවා. හදන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ නැතුව. ඉතින් ඒකත් මහ ශ්‍රේෂ්ඨ දෙයක් තියෙනවා උන්වහන්සේගේ ශාසනයේ. ඉතින් ඒ ශාසනික ණය ගෙවන්න තමයි ඔබට දහම් කතා කරන්නේ මම. එහෙනම් දැන් සියලු දෙනා මෙතනට ආවි පිංවිතිනේ සෝතාපන්න ඵලයේ පිණිස. ඔබ මට කියන්න සෝතාපන්න වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ කියලා. බණ ටික මං කියන්න. ඔබ න්‍යාය ධර්මයේ දැනන් ඉන්නපෑ. නැත්නම් ඔබ දන්නේ නෑනේ මම සෝතාපන්න වෙන්නද බණ කියන්නේ මහා පාය යන්නද බණ කියන්නේ කියලා. ඔබ මට කියන්න අහලා තියෙන ධර්මවල හැටියට සෝතාපන්න වෙන්න නම් ඔබ තුලින් ප්‍රහාණය වෙන්න ඕනේ මොනවද? බොහොම හොඳයි. ගත්ත කරණම කිව්වා සක්කාය දිට්ඨිය කියලා. ඔතන මම පොඩ්ඩක් වෙනස් කරනවා. සක්කාය නෙමේ සත් කාය. සත් කාය. හරි. සත්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ කිව්වා. තව විචිකිච්ඡාව නැති වෙන්න ඕනේ කිව්වා. තව සීලබ්බත පරාමාසය නැති වෙන්න ඕනේ කිව්වා. බොහොම හොඳයි. දැන් කරුණ තුන දන්නවනේ. එහෙනම් දැන් ඔබට මැනගත්ත හැකි අපි මොනවද මේ කතා කරන්න කියලා මෙතනින් එහා. දැන් මම මේ කියන කතාවේදී ඔය කරුණ තුන ඔබගෙන් දුරු වෙන්න ඕනේ. හේතු වාසනාවන්තයෝ නම් පින්වතුනි හේතු වාසනාව කන් හැන්දක් තිබ්බහම ඇති. ඉතුරු ටික මොනවද? උප්පත්තියෙන් හේතු වාසනාව තියෙන්න ඕනේ කන් හැන්දයි. ඒ කියන්නේ මොකද්ද? ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියෙක් වුණා නම් හොඳටම ඇති. ඊට වඩා එකක් ඕනේ නැහැ. ඉතිරි ටික මේ මාර්ගයේ වඩාගෙන යද්දි පිරෙනවා. මගෙන් ගොඩාක් පිරිස ඇවිල්ලා අහනවා අනේ අපිට පාරමිතා පිරිලාද දන්නේ? මං ගත්ත කරදම කියන්නේ නැහැ. ඔබට පාරමිතා පිරිලා නැහැ. ඔබට දියා මට පිරිලා නැහැ. ඉතින් මට පිරිලා නම් මං අද අරිහතුන් වහන්සේ නම. ඔව්ද නැද්ද? එහෙනම් ඔබටත් පාරමිතා පිරිලා නැහැ තාම. ඔබ පාරමිතා පුරව ගන්නවා. දාන ආදී පුණ්‍ය සංග්‍රහ කර්මයන් කරගෙන සීලාදී ප්‍රතිපත්තියන් පුරාගෙන ධර්මය ශ්‍රවණය කර කර ඒ ආශ්‍රම ප්‍රහාණය කරන්න හදන වැඩපිළිවෙල තුළ පින්වතුනි ඔය කියන පාරමිතාවන් පිරෙනවා. ගෙදර ඉඳගෙන පොල් ගෑවට පාරමිතා පිරෙන්නේ නැහැ. පාරමිතා පිරෙන්න නම් පින්වතුනි මේ සාසනික ප්‍රතිපදාවේ යෙදෙන්න. එහෙනම් දැන් කවුරු හරි හිතන් හිටියොත් එහෙම පාරමිතා පිරුණාට පස්සෙම මම මේ වැඩේ පටන් ගන්නවා කියලා. ඉතින් පාරමිතා පිරුණාට පස්සේ මේක පටන් ගන්න දෙයක් තියෙනවද? පාරමිතා පිරුණා කියන්නේ පින්වතුනි අරිහත්ත්වයේ සාක්ෂාත් වුණා. පාරමිතාව පිරීමත් අරිහත්ත්වයේ සාක්ෂාත් වීමත් දෙකම සිද්ධ වෙන්නේ එකපාර. මම මේ කියන ඒවා නිකන් කට ගන්නවට නෙමෙයි කියන්නේ. මම උදාහරණත් එක්ක ඔප්පු කරලා පෙන්නන්න. සංජය පරිබ්‍රාජකයා ගාවේ හිටපු 250ක් පිරිසත් අරගෙන උපතිස්ස කෝලිත දෙදෙනා බුදුහාමුදුරුව ගාවට ආවා. මතකයිද? ඒ එන වෙලාවේ උපතිස්ස කෝලිත කියන දෙන්නම සෝතාපන්න ඵලයේ පීඨල හිටියේ. අර 250ක් පිරිසත් එක්ක එනකොට තථාගතයන් වහන්සේ ඒ සියලු දෙනාටම සද්ධර්මයේ දේශනා කළා. ඒ සද්ධර්මයේ දේශනාව අවසන් වෙනකොට අර 250ක් පිරිස අරිහත්ත්වයේ පිහිටියා. නමුත් අර අග්‍රශ්‍රාවක දෙනම අරිහත්ත්වයේ පිහිටියේ නැහැ. අර 250ම අරිහත් වුණා. අර මහා උත්තමයෝ දෙන්න අරිහත් වුණේ නැහැ. ඒ බණ ටික අහලා හේතුව මොකද්ද? අග්‍ර ශ්‍රාවක පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ තාම. එහෙනම් ඊට පස්සේ උන්වහන්සේලා දෙන්න ආයේ ගෙදර ගියාද? අනේ පාරමිතා සම්පූර්ණ වෙලා නැහනේ. ඒක නිසා සම්පූර්ණ වුණාම මෙන්නම් කියලා. නෑ. උන්වහන්සේලා වීර්ය අරගෙන උන්වහන්සේලාගේ වැඩ කටයුතු ටික කළා. සාරිපුත්‍රයන් වහන්සේ උන්වහන්සේගේ බෑණ කෙනෙක් වෙච්ච දීඝ නඛ කියන පරිබ්‍රාජකයාද තථාගතයන් වහන්සේ වේදනා පරිග්‍රහ සූත්‍රයේ කියද්දී උන්වහන්සේට පවන් සලසල ඉඳලා අරිහත් වෙන පත්ව. එහෙනම් අන්නේ වෙලාවේ තමයි උන්වහන්සේගේ පාරමිතාව සම්පූර්ණ වුණේ. එහෙනම් පාරමිතාව සම්පූර්ණ වීමත් අරිහත්ත්වයක් කියන දෙක එකට සිද්ධ වුණා. මහා මොග්ගල්ලාණන් වහන්සේ වනාන්තරයට ගිහිල්ලා නිදි කිරා වැටි වැටි බොජ්ජංගයන් භාවනා කළා. බොජ්ජංගයන් වැඩුවා. එහෙම කළා තමයි පින්විතරේ උන්වහන්සේගේ පාරමිතා පුරා ගත්තා. ඒ පාරමිතා පිරීමත් උන්වහන්සේගේ අරිහත්ත්වයක් දෙකම එකට සිද්ධ වුණා. එහෙනම් දැන් ඔබ හොඳටම දන්නවා ආයි මගෙන් අහන්න දෙයක් නැහැ. ඔබට පාරමිතා පිරීලාද? ඔබට පාරමිතා පිරීලාද දැන්? නෑ, තාම නෑ. පුරව ගන්න හදන්න. එහෙනම් මේ සද්ධර්ම ශ්‍රවණය තුලත් පාරමිතා පිරිනවද නැද්ද? පිරිනව. ඔබ සෝතාපන්න ඵලයට පත් වුණා කියලා කියන්නේ පින්වතුනි පාරමිතාවන් පිරින බවට සාක්ෂියක් ඇති වෙනවා. ඒ කාන්දේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය වැළඳෙන්නට කලින් ඔබ මේ කාම ලෝකෙන් තුරන් විය යුතුයි. අරිහත්ත්වයට පත් වෙලා හෝ අනාගාමීත්වයට පත් වෙලා. මොකද මේ සම්බුද්ධ ශාසනය වැළඳෙනකොට කාම ලෝකයේ කිසිදු මාර්ගඵලලාභියෙක් සිටින්නට නොහැකි. ඒක ධර්මතාවය. එහෙනම් දැන් ඔබට ඒ කාන්තේ මේ තවත්තේ උදා කරගත්ත හැකි තිංගුතිනි සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්තා. එහෙනම් ඒ උදෙසා දහම් කතා කරන්නේ. එහෙනම් දැන් ඔන්න කරුණු ටික හොඳට පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් පළමු කොට මොකද කරන්නේ? මේ කියන ධර්මයේ මනාකොට අහගන්න. අහගෙන ඉවර වෙලා ඒක තමන්ගේ ජීවිතයට දාන්න. දාලා යෝනි ඉස කැඩෙන කල්, යෝනි ඉස විනාශ වෙන කල් මන ඉසිකාර කරන්න. ඒ ධර්මයේ පවත්වගෙන ඉන්නේ. ඒ ධර්මයේ මෙනෙහි කරන්නේ. ඒක වෙලාවක් ඒ පින්විතනි යෝනි ඉස කඩලා යන. අවිද්‍යා තෘෂ්ණා දෙක එක මට්ටමකට ප්‍රහාණය වෙන. ආන්නේ මට්ටමන ප්‍රහාණය වුණාම පින්විතනි ගති නියතයි මේ උත්තමයයි. ඔය ගති නියත වෙනකල්ම මිනිස්සු කරන්නේ මොකද්ද? කොහෙන් හරි බණ ටිකක් අහගන්න. තේරුණා වගේ ඉන්නවා. ඊට පස්සේ දුවනවා තව තැනකට. එතනට ගිහිල්ලා බණ ටික අහලා කියනවා, ආ දැන්නේ තේරුණේ. කලින් තේරිලා තිබුණේ නැහැ. එතන ඉඳගෙන ටික කාලයක් තව තැනකට දුවලා එතනට ගිහිල්ලා කියනවා, දැන්නේ තේරුණේ. කලින් තේරිලා තිබුණේ නැහැ. ඔන්න ඔය මතේ තමයි ගොඩ පිරිසක් ඉන්නේ. ඒකට කියනවා පින්වදෙනි ගති නියත නැහැ. නියත වූ සම්මෝධි පරායනයේද ලක්ුණේ නැහැ. එහෙනම් සෝතාපන්නය තමයි පින්වදෙනි ගති නියත උනේ. ආයිසරයක් සතරපා උප්පත්තියක් ඒ කෙනාට නැහැ. ඒ වගේම නියත වූ සම්මෝධි පරායනයේ සෝතාපන්න වූ කෙනෙක්. ඒ කිව්වේ ඒ කාන්තේම මේ සම්බුද්ධ ශාසනයේදී මක් වෙනවද? මේ නිවන් මඟ සකස් කරගන්නවා. සම්බුත් මේ අරිහත්වේ උදෙසාම මනස මෙහෙ වෙන කෙනෙක් තමයි සෝතාපන්නය කියලා කියන්නේ. එහෙනම් දැන් අපි කරුණු තුනක් කතා කළානේ. සත්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ අද ඔබට මේ සද්ධර්ම දේශනාවෙන්. විචිකිච්ඡාව නැති වෙන්න ඕනේ මේ සද්ධර්ම දේශනාවෙන්. සීලබ්බත පරාමාසය කියන එක නැති වෙන්න ඕනේ මේ සද්ධර්ම දේශනාවෙන්. තවත් ගම වේදයක් තියෙනවා පින්වතුනි මේ සෝතාපන්න ඵලයේ පනෝක. සෝත කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එහෙනම් සෝත ආපන්න තමයි සෝතාපන්න කියලා කියන්නේ. සෝත ආපන්න කියලා කියන්නේ මොකද? එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කිය. එහෙනම් යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා නම් ඒ කෙනා මුලින්ම පැමිණෙන්නේ මොකටද? සම්මා දිට්ඨියට. එහෙනම් අද මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට ඔබට මේක හරියාකාරව වැටහුණොත් යෝනිසත් එක් මනසිකාර කරගත්තොත් ඒකාන්තයෙන්ම පින්විතනි ඔබ සම්මා දිට්ඨිකේ බවට පත් වෙනවා. ඔබ සම්මා දිට්ඨියේ පිහිටන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියනවා. මොකක් හේන් සම්මා දිට්ඨියද කියලා ඇහුවහම තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, කතංච වික්ඛවේ සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං, අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨි. එහෙනම් දැන් සම්මා දිට්ඨියට ආවයි කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං තියෙන්න ඕනේ. දුක පිළිබඳ ඥානයක් තියෙන්න ඕනේ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දැකපු කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් අද මේ සද්ධර්ම දේශනාවේදී ඔබ දුක්ඛ ආර්ය සත්‍ය දැක්කේ නැත්නම් මේ දේශනාවෙනුත් ඔබට වැඩක් උනේ නැහැ. දැනගෙන යන් එතකොට හරි. මෙතෙන්දි කෙරෙන්න ඕනේ මොකද්ද කියලා දැනගන්න එපා ඉස්සෙල්ල. එහෙනම් ඒක කෙරෙන කම්ම කරන්න. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා ඔබට වැටහිලා එන්න ඕනේ අද මේ දේශනාව අවසන් වෙන කලින්. දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද කියලා තේරෙන්න ඕනේ. දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද කියලා වැටහෙන්න ඕනේ. නිරෝධ ගාමිනී පටිපදාව මොකද්ද කියලා වැටහෙන්න. ඔය කරුණු හතර ඒකාකාරව ඔබට වැටහෙන්න ඕනේ අද මේ දේශනාව අවසන් වෙද්දී. ඔය කරුණු හතර වැටහුණා නම් ඒත් ඔබ සෝතාපන්නයි. දැන් එනම් මාජින් ටික දන්නවා. අපි යන්න ඕනේ තැන මොකද්ද කියලා දන්නවා. එහෙනම් දැන් අපි ඔන්න ඕක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔය ටික අල්ලන්න. ඔය ඔක්කොටම කලින් පින්වතුනි මම කියන්නම්. මේ ලෝකෙට දස අකුසලයේ උපදින හැටි. මේ ලෝකෙට දස අකුසලයේ උපදින හැටි. දස අකුසලයේ කියන එක උපදින්න පටන් ගන්න පින්වතුනි පානාති පාතා වල ඉඳලා නෙමෙයි. දස අකුසලයේ උපදින්නේ ඉහළ කෙළවරේ ඉඳලා. මිත්‍යා දෘෂ්ටිය තමයි පින්වතුනි දස අකුසලයක ආරම්භය. මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වේ ලෝකයේ සාරයි කියලා ගත්ත මුලා හැඟීම. ලෝකයේ සාරයි කියලා මුලා හැඟීමකට කවුරු හරි ආවනම් අන්න ඒ කෙනා මිත්‍යා දෘෂ්ටිකයි. හැබැයි මම මේ කතා කරන්නේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ගැන නෙමෙයි. ආරේ විනේන මිත්‍යා දෘෂ්ටිය ගැන. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා බින්දුනි ඒ මිත්‍යා දෘෂ්ටිය ගැන නියත වශයෙන්ම අපාගත වෙනවා. හැබැයි මම මේ කියන මිත්‍යා දෘෂ්ටි කියෝ නියත වශයෙන් අපාගත වෙන්නේ නැහැ. අපායේ මිදෙන්නේ නැහැ. නියතයි කියලා කියන්න බෑ. නමුත් අපායේ මිදෙන්නේ නැහැ. නමුත් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා නියත වශයෙන් අපාගත වෙනවා. ඒකයි කිව්වේ නියත මිත්‍යා දෘෂ්ටිකේ අපාගත වෙනවා කියලා. ඒක බින්දුනි තනතුර තාන්නේ මාන්නේ මොකද්ද කියලා වැදගත් නැහැ. වැසිකිලි හොදන කෙනා ගෙනලා ජනාධිපතිවරයා දක්වා ගිහි පැවිදි ඕනෑම කෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටියෙන් නම් ඉන්නේ. ආන්ගේ නියත මිත්‍යා දෘෂ්ටිකේ අපාගත වෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා 10ක් දේශනා කළා තියෙනවා සාස්ත්‍රණ වහන්සේ. නත්ති දින්නන් නත්ති ඉත්තන් නත්ති හුතන් නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ. නත්ති මාතා නත්ති පිතා නත්ති නත්ති නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා ඒ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අවිඥා සච්චිකත්වා පවේදෙන්ති. ඔය කියන 10 දානය නැත, දන් දීමෙන් පලක් නැත, යාග හෝම ආදීන් පලක් නැත, යුතුකම් ඉටු කිරීම කියලා දෙයක් නැත, අතීත භවයක් නැත, අනාගත භවයක් නැත, අම්මා කියන විශේෂ පුද්ගලයෙක් නැත, තාත්තා කියන විශේෂ පුද්ගලයෙක් නැත, ඕපපාතිකව ලෝකෙට හටගන්නා පුද්ගලයෝ නැත, තථාගතයන් වහන්සේලා වගේ මේ ලෝකයේ මනාකොට දැන අඳුනගත් උත්තමයන් වහන්සේලා මේ ලෝකෙට බිහි වෙන්නේ නැත. ඕම් ඔය කියන 10ට මුලා වෙලා ඔය 10 සහිතව ඉන්න අයට කියනවා පින්වතුනි නියත මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. හැබැයි ඔබ නියත මිත්‍යා දෘෂ්ටිකයෝ නෙමෙයි. හැබැයි ඔබ තුළ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙන්නේ පින්වතුනි සෝතාපන්න කමෙන්. ඇයි? මිත්‍යා දෘෂ්ටිය නැති වෙලා වෙන දෘෂ්ටියක් එනවා. මොකද ඒ දෘෂ්ටිය සම්මා දිට්ඨිය එනවා. එහෙනම් සම්මා දිට්ඨිය එනකම් පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නේ අරිහතුන් වහන්සේ. එහෙනම් අරිහතුන් වහන්සේ දක්වා බින්දු මාත්‍රිය හරි මිත්‍යා දෘෂ්ටික හැඟීමක් තියෙනවා අපිට. බින්දු මාත්‍රිය වහරි. ඒව දෘෂ්ටි ගණයට වැටෙන්නේ නැති තරම්. හොඳයි. එහෙනම් මේ කියන මිත්‍යා දෘෂ්ටිය තමයි පින්වතුනි ලෝකේ සාරයි කියලා ගත්ත මුලා හැඟීම. හොඳට බලන්න මේ කියන ඒවා කරුණු කල්පනා කරලා. යමෙක් මේ ලෝකය හරි සාරයි කියලා අල්ල ගත්ත ගම මේ ලෝකයට ඇලෙනවා මේ පුද්ගලයා. ඒ ඇලුනාට පස්සේ පින්වතුනි මේ ලෝකයේ තියෙන වස්තු ගැන පුද්ගලිය ගැන දැඩි ලෝභයක් හට ගන්නවා. දැඩි ලෝභයක්. ඒ දැඩි ලෝභය හටගත්තට පස්සේ මේ පුද්ගලයාට හිතෙනවා අනේ ඒක මට වුණා නම් ඌට නොවි. ඔන්න පටන් ගන්න තැන. අනේ ඒක මට වුණා නම් අර ඌට සුවිත් එක ඇදෙන්නේ නැතු අනේ මට ඇදුණා නම් කොච්චර දියන්ද? අන්සතු සතතක් දැකදල ලොබිනේ උන්ද නොවි මට වේ යයි සිතිනේ. උන් කල ඒ සිත හටගත් පවිනේ උන්මතු නිරේ දුක්මයි විඳිනේ. අපේ වීදාග මහාමුදුරුව දේශනා කළා. ඔය ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියට පත් වෙන කෙනා පිංගුදෙනේ හැමතිස්සෙම බලනවා අනේ උන්ට නොවි මට වුණා නම් කියන දෘෂ්ටියට පත් වෙන. ඇයි ආසයි? ඒ ආස ඇල්මක් ඇති වෙලා තියෙන ලෝකෙට. ඒක නිසා පුළුවන් තරම් ඕනේ මේ ලෝකේ තියෙන කෑලි කඩා ගන්න. අනේ මගේ දරුවා දොස්තර කරන්න. අනේ මගේ දරුවා ඉංජිනේරු කරන්න. අනේ මගේ දරුවා අහවල් දෙය කරන්න. කොහොම හරි පිටරටකට තල්ලු කරන්න. රස්සාවේ පුළුවන් තරම් ඉහළට යන්න. ඔය දේවල් මේ ලෝකේ හරි සාරයි කියලා හිතාගත්ත කෙනා මේ ලෝකෙට හරියට බැඳිලා ඉන්නේ. එහෙනම් ඒ සාර උ ලෝකේ කොටස් කඩන්න තමයි යා බලන් ඉන්නේ හැමතිස්සෙම. එතකොට තව කෙනෙකුට රස්සාවක් හම්බුණා නම් මේ කෙනාට හිතෙනවා අනේ ඌට හම්බු නොවි මට හම්බුණා. තව කෙනෙකුට උසස් වීමක් එහෙම හම්බුණොත් ඔය පන්දම් ගහලා ඔය ඕදාවළු වැඩ කළා තමයි මේ උසස් වීම ගන්න කියලා ආදි වශයෙන් ඕකට නෙමෙයි ඕක මට නෙවෙන්න තිබ්බ කියලා හිතා ගන්න. ඔන්න පින්වතුනි දහහකුලේට අඩිය තිබ්බා මිත්‍යා දෘෂ්ටිය. ඒකෙන් අඩිය තිබ්බා විද්‍යාව. ඕක කරගන්න බැරි වෙනකොට පින්වතුනි අධික ව්‍යාපාදයක් ඇති වෙනවා. අධික තරහක් ඇති වෙනවා ලෝක සත්ත්වයා කෙරෙහි. මුන්ටමයි තියෙන්නේ අපිට නැන්නේ කියන. නිරන්තරයෙන් ද්වේෂ සහගතව පෙළෙනවා. බයිසිකලයක යන එකෙකුට ලෝකේ අල්ලන්න උවමනා තිබුණා නම් කාර් එකේ යන කෙනාගෙන මොනවද හිතෙන්නේ? ද්වේෂ සහගත හැඟීම. කුඩු ගහලා කුඩු විකුණලා තමයි ඕකම ඔය වාහන අරන් තියෙන්නේ. නැති එකා හැමතිස්සෙම කියන්නේ කුඩු විකුණලා තමයි ඕකම ඔය සල්ලි ඔය හම්බ කරලා තියෙන්නේ. සංවිධාන හදන්න ගියත් එහෙම තමයි. එක සංවිධානයකට වැඩිපුර සල්ලි හම්බ වෙනවා. තව සංවිධානයකට කැඳක් නැහැ ලුණුත් නැහැ. එතකොට අර කැඳනුණු නැති සංවිධානය මොකද්ද කියන්නේ? ඔය කුඩු විකුණලා තමයි ඕකම සල්ලි හොයන්නේ. දැක්කද සිංහදෙනි ව්‍යාපාරය කියන්නේ? ඇයි ලෝකයේ සාරයි කියලා කඩන්න හොයන්නේ යද්දි අනේ මේක මට නතු කරගන්න බෑනේ කියලා දැනෙද්දි ඒක කාට හරි අයිති වෙලා තියෙනවා දරා ගන්න බෑ. හා ඒක දරා ගන්න බැරුව තමයි පින්විතනි අර විවිධාකාරයේ දේවල් වලින් බැනවදී. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න යනවා ලෝකේ සාරයි කියලා අමුලා දෘෂ්ටියටපත් වෙලා. ඒ කෙල්ල කියනවා බෑ මට යාළු වෙන්න බෑ. එතකොට කොල්ලා මොකද කරන්නේ? ඇසිඩ් කුප්පියකුත් අරන් ඇවිල්ලා මාත් එක්ක යාළු වෙන්න බැරිතෝ කාත් එක්කවත් යාළු විය යුතු නැහැ. ඕම් පේනව නේද? අරගෙන ගැහුව ඇසිඩ් පාට. ව්‍යාපාදේ. මේ මටයි ලැබෙන්න ඕනේ මට ලැබෙන්නේ නැත්නම් සොපිය කිකුටවත් ලැබෙන්නේ පා. ඔන්න හැංගී. ඔන්න දේරුම් ගන්න පිංගතනි ව්‍යාපාදේ කියේ. එහෙනම් දැන් ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනාට තමන්ට නතු වෙන්නේ නැති හැම දෙයක් යනම අධික ව්‍යාපාදකින් පෙළෙනවා. ඔහොම ඉන්න මෙයා පින්වතුනි ඊට පස්සේ ලෝක සත්වයාත් එක්ක නිරන්තරයෙන් කතා කරන්නේ රාග ద్వේෂ මෝහ තත්ත්වෙට වැටෙන දේවල්. ලෝකයේ අල්ලන දේවල් කතා කරන්නේ හැමතිස්සෙම. ලෝකයේ අල්ලන දේවල් කතා කර කර ලෝක සත්වයා මුලාවට පත් කරනවා. අන්න ඒකට කියනවා පින්වතුනි ඔබ ඔය හිස් වචන කියනවා කියලා කියන්නේ. සම්ප්‍රප්පලාප කියනවා. ධර්මයක් කතා කරන්නේ නැහැ, විනයක් කතා කරන්නේ නැහැ, සූත්‍රයක් කතා කරන්නේ නැහැ. කතා කරන්නේම ලෝකෙට නැඹුරු වෙච්ච රාග ద్వේෂ මෝහ වැඩින දේවල්. මේ පුද්ගලයා එහෙම කෙනෙක්ද? ඔහොම ඉඳද්දි මෙයා පරුස වචන කියලා සැඩ බවට පත් කරන්න ගන්නවා පුද්ගලයා. තමන්ට ගන්න තියෙන දේ ගන්න බැරි වෙනකොට පරුස වචන බැන බැන පරුස වචන කිය කිය අන්නේ පුද්ගලයන්ව සැඩ බවට පත් කරන. එහෙම කළා තමන්ට හිමි තමන්ට ඕනේ දේ ගන්න බැරි වුණොත් කේලම් කියලා බිඳවනවා මෙයා. ඔය බලන්න ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියෙන් ගත්ත කෙනා කරන දේවල් ලෝකෙට. ඕනේ කොහොමද අර සාරයි කියන ගත්තේ තැන තමන්ට නතු කරගන්න. ඒක එන්නේ නැති වුණාම තමයි ඒකට කවුරු හරි හිමිකමක් කියලා තියෙනවනේ. දෙන්න දෙමහල්ලන්ට කේලම් කියලා මේ කෙනා කියපු එක අර කෙනාට කියලා, අර කෙනා කියපු එක මේ කෙනාට කියලා, ඒ අයව බිඳෝල ඉවර වෙලා අරදී ලබා ගන්න හදනවා. ඔන්න දසාකුදලේ දිගේ යනවා. එහෙමත් බැරි වුණොත් තිංගුදෙනි බොරු බේගල් ඇද බාලා කොහොම හරි රවට්ටලා හරි ඒක කරගන්න හදන. එහෙමත් කළ බැරි වුණොත් කාමේ වරදවා හැසිරිලා හරි, තව මිනිහෙකුට හේතු වෙලා හරි, තව ගෑණියෙකුට හේතු වෙලා හරි, අර ලෝකේ වටිනවයි කියලා දෘෂ්ටියෙන් ගත්ත වස්තුව හෝ පුද්ගලයව ගන්න උත්සාහ කරන. එහෙම කළත් බැරි වුණොත්, එහෙම කළත් බැරි වුණොත් හොරකම් කරනවා. එහෙමත්ම කළ බැරි වුණොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? මරණ. මරලා හරි අර දේ ගන්න උත්සාහ කරනවා. ඔන්න බලන්න පින්වතුනි, නම් මේ ලෝකෙට දසාකුසලේ එන්න හේතු, දසාකුසලේ එන්නේ පින්වතුනි මේ ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා. එහෙනම් දැන් ඔබ දසාකුසලේ කරනවා නම් දසාකුසලේ කරන්නේ මොකක් හින්දද? මේ ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය. අසාර ලෝකේ සාරයි කියලා ගත්ත ගම දසාකුසලේ කළා හරි මේ දේවල් ගන්න උත්සාහ කරන. පින්වතුනි, මේ ලෝකේ සාරයි කියලා ගත්ත කෙනෙක් ලෝකේ කෑලි කඩන්න යනකොට බුදුන්ට දෙන අංකේ මොකද්ද? බුදුන්ට දෙන තැන මොකද්ද? ජීවිතේ ඉහළම තැනද බුදුන්ට දෙන්නේ? නෑ. කොහේ තැනද දෙන්නේ? පල්ලෙහාම තැන දෙන්නේ. අපි කියනවා බුදුහාමුදුරුවෝ ගණන් ගන්න. ධර්මයට මොන තැනද දෙන්නේ? පල්ලෙහාම තැන දෙන්නේ. ධර්මය ගණන් ගන්න. ආර්ය සංඝයා වහන්සේට මොන තැනද දෙන්නේ? පල්ලෙහාම තැන දෙන්නේ. උන්වහන්සේව ගණන් ගන්න. ශික්ෂා පදයන්ට මොන තැනද දෙන්නේ? පල්ලෙහාම තැන දෙන්නේ. ශික්ෂා පද ගණන් ගන්න. උපදිනවද නැද්ද? පෙර භවයක් තිබුණද? ඉස්සරහට භවයක් තියෙනවද? ඔය දේවල් කතා කරනකොට ඕවට එහෙම තැනක් දෙනවද? නෑ අනේ, මේ මාත් එක්ක ඕවා කතා කරන්න එපා, ඉන්නකම් කාලය ඇඳලා හිටහන්. අන්න අර දේවල් ගැන දාන්නේ කොහටද? පල්ලෙහාට. හේතුඵලවාදී කතා කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? කෙලින්ම දාන්නේ පල්ලෙහාට. එහෙනම් පින්වතුනි, ඔය විදිහට ඔය දේවල් පල්ලෙහාට දානකොට මේ කෙනාට පාප ක්‍රියා කරන්න දැඩි කැමැත්තක් හට ගන්නවා හිතේ. එහෙනම් මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනා පිංගුතුනි පාපී ක්‍රියාවක් කරන්න දැඩි කැමැත්තෙන් ඉන්නේ ඕන වෙලාව. ඇයි ඒ තරම් සාරයිනේ ලෝකේ? කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම, උඹ රස්සාවෙන් එකක් ඉහළට දානවා, අර අනිත් එකව මට රස්සාවෙන් අයින් කරගන්න ඕනේ, උගේ වැරද්දක් හොයලා කියපන්. යන රස්සාවෙන් ඉහළට යාම කියන ලෝකේ කන්න බලන් ඉන්න කෙනා ඉක්මනින්ම මොකද කරන්නේ? අර අහිංසක මිනිහාගේ වරද්දක් හොයනවා බලන් ඉඳලා ඒක ගිහිලා රිපෝට් කරනවා. රිපෝට් කරලා අර කව ගෙදර යවනවා. එහෙනම් ඕනේ වෙලාවක ලෑස්තිින් ඉන්නවා පව් කරන්න. හරි කැමති. කවුරු හරි යාළුවෙක් ඇවිල්ලා අහනවා යන්න දඩේ මේ. හරි යන්න. ඇයි? සාර වූ ලෝකේ සාරේ හොයාගන්න පුළුවන් දඩයක් කරලා. අර පාපකාරී ක්‍රියා කරන්න දැඩි කැමැත්තක පසු වෙනවා හැමතිස්සෙම. ඔන්න ඔය කරුණු ටික තියෙනවා පිංගුදෙනි ලෝකයේ සාරයි කියලා ගත්ත පිරිසක. තව පිරිසක් ඉන්නවා පිංගුදෙනි මේ ලෝකයේ සාරයි කියලා ගත්ත. ඒ අය මොකද කරන්නේ? කොහේ හරි සීලයක් සමාදන් වෙනවා ගිහිල්ලා. ශික්ෂාපද ටිකක් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරනවා මම රැක්කා වූ සිල් බලෙන් දිව්‍ය ලෝකයේ අහවල් දිව්‍යාංගනාව වේවා. දිව්‍ය ලෝකයේ අහවල් අර දේවියෝ වේවා. ඔන්න පතනවා. මේ ලෝකයේ සාරයි කියලා මුලා දෘෂ්ටියට වැටිලා, මනුස්ස ලෝකෙට වඩා දිව්‍ය ලෝකයේ සාරයි කියලා මුලා දෘෂ්ටියට වැටිලා, ඒ සාර වූ තැන අල්ලන්න සිල් වෘද්ධ පරාමර්ශනය කරනවා. සමහරු බල්ලෝ වගේ ඉන්නවා, මේකෙන් පස්සේ බ්‍රහ්ම ලෝකයයි කියලා හිතාගෙන. සමහරු හරක් වගේ ඉන්නවා. සමහරු බෝධි පූජා තියනවා. බෝධි පූජාව කියන්නේ පින්වතුනි සිල්වෘත පරාමර්ශනය කිරීම. සිල්වෘත පරාමර්ශනය කියන එක පාපයක්ද? නෑ නෑ නෑ, පාපයක් නෙමෙයි. නිවන් දකින්න බෑ එහෙමයි. දැන් බෝධි පූජා කියලා නිවන් දකින්න පුළුවන් ද එහෙනම්? බෑ. ඒකෙන් කිව්වේ බෝධි පූජා තියන්න එපා කියලාද? ඒත් නෑ. වැරදියට අල්ලගන්න එපා එක කරුණක්. බෝධි පූජාව මහත්ඵලයි මහානිසංසයි, ලෝකයේ පිණිස නිවන පිණිස නෙමෙයි. එහෙනම් දැන් සත්කාය දිට්ඨිය නැති කරන්නේ නිවන් පිණිස නේද? එහෙනම් බෝධි පූජා පැවැත්වීම කියන්නේ මොකද්ද? සීල වෘත පරාමංසනියක් තමයි නිවන හා සසඳන කල්හි. එහෙනම් හරක් විදියට ඉන්න පුළුවන්, බල්ල විදියට ඉන්න පුළුවන්, දාමරිකයෝ විදියට ඉන්න පුළුවන්, මොනවාම හරි ක්‍රමවේදයක මේ සීල වෘත පරාමංසනිය කර කර තමයි ඉන්නේ. මේ ඉන්නේ පින්වතුනි අර ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා. ඕන් එහෙනම් බලන්න දැන් ලෝකේ සාරයි කියලා ගත්ත කියලා කියන්නේ පින්වතුනි කාය සත් කියලා ගත්තා. කාය සත් කියන්නේ මොකද්ද? කාය කියලා කියනවා මේ ලෝකෙට. රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් හැදෙන ලෝකෙට කියනවා කාය කියලා. එහෙනම් කාය සත් කියන දෘෂ්ටියට වැඩිලා හිටියේ මෙච්චර කල්. දැන් යම්කිසි පුද්ගලයෙක් ඔය කාය සත් කියන දෘෂ්ටියෙන් නිදහස් වුණා නම්, මේ ලෝකය මහා අසාරයි කියලා වැටුණා නම්, ඒ අසාරයි කියලා වැටහිච්ච කෙනාට වෙන දේ මම තවදීකින් ඔබත් එක්ක කතා කරන්න. හැබැයි ඔබ දන්නවා ලෝකේ සාරයි කියලා ගත්ත නම් කවුරු හරි කෙනෙක්, අන්න ඒ සාරයි කියලා ගත්ත කෙනා දහබළු වැඩ කර කර තමයි ජීවත් වෙන්නේ ලෝකේ. පව් කරන්න දැඩි කැමැත්තක ඉන්නවා. දැන් පොකට් එකක් වැන්නොත් පොකට් එක හිඳගෙන දුවනවා. ඇයි? ලෝකේ සාරයි, සාර වූ කොටස මං කොහෙන් හරි ගන්න ඕන. ඔන්න ඔය තැන තමයි ඉන්නේ. එහෙනම් පින්වතුනි යම් කිසි පුද්ගලයෙක් ලෝකේ සාරයි කියලා අල්ලන් ඉන්නවනම් ඒ කෙනා වැසුරු කරන්න සුදුසුද? සුදුසුද? හරි භයානකයි. ඒ ගැන යම් දවසක් ඒ පින්වතුනි ඔබගේ කන කපල විකුණලා කීයක් හරි ගන්න, එදාට ඔබ නැගිටලා හැරෙනකොට ඔබට කනක් තියෙන එකක් නැහැ. ඒක නිසා හරි පරිස්සම් වෙන්න පුතග්ජනෙන්ගේ. ඔබ සෝදාපන්න වෙලා නැත්නම් ඔබගෙනු පරිස්සම් වෙන්න වෙනවනේ හැමෝටම. එහෙනම් දැන් ඔබ ඒක කරගන්න. ඔබ අද බොහෝම හොඳට ඉදී පිංගතුනි. මං ඒකයි කියන්නේ. සම්බුද්ධ ශාසනයකින් බලාපොරොත්තු වෙනනේ මාර්ගඵල මිසක් පිං කරගන්න එක නෙමෙයි. පිං කරගන්න එක හොඳයි, වරදක් නැහැ. මා භික්කවේ පුඤ්ඤානම් බායිත් සුඛං සේතම් භික්කවේ අදිවචනම් පුඤ්ඤාන්ති කියලා සතාගතයන් වහන්සේ කිව්වේ මහණෙනි පිනට බිය වෙන්න එපා. සුඛයට කියන තව නමක් තමයි පින කියලා කියන්නේ. සුමනාවනි දන් දී යුතු මේ පින් කළ යුතු මේ දෙවිවන්ටත් මිනිස්සුවන්ටත් ශ්‍රමණව නිවන් අවබෝධ කරන තෙක් මේ පින මහෝපකාරී වන්නේ කියලා සුමනාසු සිටුදුවට තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිදී ඒකම ඒව හොඳට තියෙනවා. පින් කරන එකේ වරදක් නෙමෙයි කියන්නේ. නමුත් බිංගදෙනි තථාගත ශාසනයකින් ගන්න යුතු ගත යුතු දෙයක් තියෙනවා. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. පින් කරන කෙනා හොඳයිද? ඔන්නඔකට මට උත්තරය දෙන්න. පින් කරන කෙනා හොඳයිද? පින් කරන කෙනා පින කරන වෙලාවට හොඳයි. ඒක නේද ඇත්ත? පින් කරන කෙනා හොඳයි කියලා බෝඩ් ගහන්න බෑ. පින් කරන කෙනා පින කරන වෙලාවට හොඳයි. අනික් වෙලාවට හොඳයිද නැද්ද කියලා දන්නේ නෑ. කෙනෙක් වෙතන්ට ඇවිදින්න බෝධි පූජාවක් තියෙනවා. ඒ වෙලාවට හරියි හොඳයි. බෝධි පූජාවක් තියලා වාහනේ ඉස්සරහට යනකොට මොකෙක් හරි එකෙක් පාර පයින්නව හරහා පටන් ගන්නෙ මොනවෙන්ද? කුණු හරපෙන් පටන් ගන්න. හැබැයි අර බෝධි පූජා දින වෙලාවේ කුණු හරප කිව්වද? නෑ. එහෙනම් යමෙක් පිනක් කරද්දි බිංගදුනි පින කරන වෙලාවට ඒ පුද්ගලයා හොඳයි, අනික් වෙලාවට හොඳයි කියන්න බෑ. හැබැයි මාර්ගඵල ලාභියෝ හොඳයිද නරකයිද? හොඳයි. හැමදාම හොඳයි. යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් බිංගදුනි මේ ලෝකේ ඉන්න පිරිසකින් 93ක් වගේ ඉන්න පිරිසක් ඉක්මවලා ගියපු උතුම් தත්ත්වයකට පත් වෙච්ච පිරිසක් බවට පත් වෙනවා. 90ක් විතර ඉඳා ගන්න. මේ ලෝකේ ඉන්න මේ මුළු විශ්ව ධාතුවේ ඉන්නවා නම් 100ක් පිරිස 90කට එහා පැත්ත හොඳ පිරිසක්. ඉදිරි ඔක්කොම ඉන්නේ පල්ලෙහා. සෝතාපන්නය. අරිහතුන් වහන්සේ කියන්නේ කවුද? අරිහතුන් වහන්සේ කියන්නේ 100%ක්ම හොඳ පුද්ගලයා. 100%ක්ම හොඳයි. එහෙනම් පින්වතුනි දැන් පින කිරීමට වඩා ඔබගේ දැන් හිත නැඹුරු වෙන්න ඕනේ මොකටද? මේ කුසල් ධර්මයන් රැස් කරලා මේ භව ගමන ගැලවර කරන්න. ඒකෙන් කියන්නේ පින් කරන්න එපා නෙවෙයි. පින් කරන්න හොඳට. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට බය වෙන්න එපා. කවුරු හරි කියනවා නම් පින් කළාම සසර දික් වෙනවා කියලා. ඒක මහ මෝඩ කතාවක්. පින් කරාමවත් පව් කරාමවත් සසර දික් වෙනවද කොට වෙනවද කියන එක තීරණය වෙන්නේ නැහැ. මාර්ගයේ වඩන් නැතුව හිටියොත් තමයි සසර දික් වෙන්නේ. මාර්ගයේ වැඩුවොත් තමයි සසර කෙටි වෙන්නේ. දැන් ඔබට ඊළඟ අත්දැකීමක් තියෙනවද? නියත වශයෙන්ම ඊළඟ අත්දැකීමක් ඔබට තියෙනවද? එහෙම කියන්න බෑ. ඇයි ඒ? පුතංජනේකට තියෙනවා, අනිවාර්යයෙන්ම තියෙනවා. මං කියන්නේ ඔබට තියෙයිද? එහෙම කියන්න බෑ. අරිහත් වෙන්නපත් උනම මේ අත්දැකීම. එහෙනම් කොහොම සංසාරේ දැන්? කොහොම සංසාරේ දැන්? දැන් ඔබ පින් කළා නැද්ද මෙච්චර කාලෙ? දැන් ඔබ මෙච්චර කල් පින් කළා, දැන් ඔබගේ සසර හෙන දික් වෙලා ඇතිනේ. එහෙනම් ඔය කියන විදියට ඇයි කට්ටිය කියන්නේ පින් කළාම සසර දික් වෙනවා, ඒකින් ද පින් කරන්න එපා කියන්නේ? මම මේ මුලා මත දුවක් ධර්මයට ගැළපෙන්නේ නැන්නේ. සසර කියන එක හැදෙන්නේ පින්වදිනී ඔබට තියෙන රාග ද්වේෂ මෝහ මත. සසර කියලා කියන්නේ සැරිසැරීමට. ඔබ සැරිසරන්නේ රාග ද්වේෂ මෝහයෙන්ද? ඒ රාග ද්වේෂ මෝහ ප්‍රහීන කළා නම් ඔබට සැරිසැරීමක් නැහැ අය. එහෙනම් දැන් ඔබ පින් කන්දක් කරලා තියෙනවා. එහෙනම් දැන් සසර යන්න එපා. එහෙම එකක් නැහැ. මේ අත්දැකීමේදී අරිහත්ත්වයේ සාක්ෂාත් කළොත් වැඩ ඔක්කොම හරි. අර පින් පරිසම් දෙන්නෙත් නැහැ, කරව පව් පරිසම් දෙන්නෙත් නැහැ. ඒකයි කියන්නේ පින්වදිනේ මේ මාර්ගඵල උදෙසා විහුසුළු වෙන්නේ. එහෙනම් දැන් කාය සත් කියලා හිතාගෙන ඉන්නවා මිනි කවුරු හරි කෙනෙක්. ඒකේ මේ ලෝකේ සාරයි කියන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහ සාරයි කියන. ඔය පහ සාර නැහැ කියලා තේරිච්ච ගමන් ඔන්න අර කාය සත් නැහැ කියන දෘෂ්ටියටපත් වෙලා. අර සත්කාය දිට්ඨියෙන් දුර වෙලා යනවා. ඒ දුරු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලමු තව ටිකකින්. ඊට කලින් දැන් සත්කාය දිට්ඨිය නැති කරන්න කතා කරගමු. ඔරලෙන් කරුණෙන් කරුණ යනව ඉස්සරහට. බාදේයි සද්දේයි ගණන් ගන්න එපා. මේක ඉතින් එලිමහන් ප්‍රදේශයක්නේ. එලිමහන් ප්‍රදේශයක බාද තියෙනවා. ඉතින් කවුරු හරි පාරේ යද්දි නල් ලකුණු කරන්න එපා. ඇඳන් ඉන්නේ මොකද්ද? කොහෙ ගිහිල්ලාද ඉන්නේ? මොනව ඇදිලාද යන්නේ? අඬ අඬා දේ යන්නේ, hina වෙවි දේ යන්නේ, ඕවා මයින් එපා. මේ ටික හොඳට අහගන්න. මේ වැදගත්ම හරිය දැන් කතා කරගන්න. දැන් අපි කතා කළා පින්වතුනි මේ ලෝකේ සාරයි කියලා ගත්ත කෙනා සසරේ සැරිසරනවා කියලා. යමෙකුට ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියට පත් වුණා නම් ඒක සසරේ සැරිසරනවා. ඒකයි මං කිව්වේ. මං දැන් ඔබගෙන් අහුවොත් එහෙම ඔබට සසරක් තියෙනවද කියලා එකපාරට කියන උත්තරයක් නැහැ. ඇයි? ඔබ මේ මාර්ගයේ වඩන පිරිසක්. මේ අත්දැකීමේදී අරිහත්ත්වයට පත් වුණොත් ඔබගේ සසර එතනින් ඉවරයි. ඊළඟ අත්දැකීමේදී අරිහත්ත්වයට පත් වුණොත් එතනින් ඉවරයි. එනම් කොච්චර පින් කළත් පව් කළත් සසර දික් වෙන්නේ නැහැ. සසර දික් වෙන්නේ ඔබ මාර්ගය නොවැඩුවොත්. එනම් මාර්ගය වඩන්නයි මේ කරුණ කියන්නේ. එහෙමනම් මේ සසරේ සැරිසැරීම කියන එක සිද්ධ වෙන්නේ මොකක් හින්දාද? ඇයි අපි සසරේ සැරිසරන්නේ? මොකක් හින්දාද? තණ්හාව නිසා. තණ්හාව නිසා මේ ජාතිය හට ගන්නවා. හරි. ඒක අල්ල ගන්නකො. එහෙනම් තණ්හාව නිසා හටගත්තා. එහෙනම් පින්වදිනින් මට කියන්න මෙන්න මේකට උත්තරයක්. මේ සසර සැරිසැරීම නැති මහා දුකට හේතුව තණ්හාව නම් ඔය තණ්හාවට හේතුව මොකද්ද? හානි බර වචනයක් කිව්වා. මොකද්ද? අවිද්‍යාව. ඕක බර වැඩි. ආන්න තව හොඳ වචනයක් කිව්වා. බොහොම හොඳයි. ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැතිකම. අන්න එහෙම කතා කරයි යන්කෝ. නැත්නම් ඔකට අවිද්‍යාව කියලා කිව්වම් මගේ අම්මෝ අවිද්‍යාව කිව්වා මොකද්ද කියලා දන්නේ නැහැ. පොඩි එකෙක් ඒ විදිහයි ආරම්භක විද්‍යාවට නැතිකින්ද තමයි ඒක අවිද්‍යාව කියලා. එහෙනම් අවිද්‍යාව කියන එක පොඩ්ඩකින් පැත්තකින් දාලා පින්වදිනේ ඕකේ තියෙන තේරුම ගමුකෝ අපි. ඇත්ත ඇති සැටියෙන් නොදැනීම. ඇත්ත දන්නේ. ඇත්ත දන්නේ නැත්නම් දන්නේ මොකද්ද? මොකද්ද බොරුව? බණ අහලා තියෙනවා ගොඩක්. බොරුව කියලා එකක් තියෙනවා, ඇත්ත කියලා තව එකක් තියෙනවා. ඇත්ත ඇති සැටියෙන් දැනගත්ත නම් පින්වතුනි විද්‍යාව වුණා. ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැත්නම් අවිද්‍යාව. එහෙනම් ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැහැ කියලා කියන්නේ බොරුව තමයි ඇති සැටියෙන් දන්නේ. එහෙනම් බොරුව ඇති සැටියෙන් දැනගන්නකොට තමයි එහෙනම් ඔය කියන තණ්හාව කියන එක ඇති වෙන්නේ. එහෙනම් අපි බලමු මොකද්ද ඔය බොරුවක් ඇතිසේ දැනගන්නේ කොහොමද? මොකක් හින්දාද ඔය තණ්හාවටපත් වෙන්නේ කියලා කෙනෙක්. පින්වතුනි ඒ තණ්හාවටපත් වෙන්නේ තමන් තුළ ඇති වෙන මුලා දෘෂ්ටියක් නිසා. ඒ මුලා දෘෂ්ටිය තමයි මේ ලෝකයේ දේවල්, ද්‍රව්‍ය වස්තු, සත්ව පුද්ගලයෝ තමන් වසඟේ තියනවා කියලා ගත්ත දෘෂ්ටි. තමන්ගේ කැමැත්තේ තියනවා කියලා ගත්ත මුලා දෘෂ්ටි. තමන්ගේ කැමැත්තේ තියනවා. අපි උදාහරණකින් ගමු. ඔබට අද කවුරු හරි කෙනෙක් පණිවිඩයක් දුන්නා සතියකට කලින් හරි. ධර්මයයි ඔබයි දේශනයක් තියෙනවා මෙහි පිළිකා රෝහලේ. ඔබ එදා තීරණය කළා අහවල් දවසේ මම යනවා කියලා. ඔය තීරණේ ගන්නවා කියලා කියන්නේ පින්වතුනි ඒ වෙලාවෙත් ඔබ එතනට ඇලෙනවා කියන එක. ඇයි සරණවා කියන්නේ? ඔය සසර කියන්නේ කොහේ ඉඳලා එන එකක්ද? ඒකත් දැනගන්න එපා. සසර කියලා කියන්නේ අතීතයටද, අනාගතයටද, වර්තමානයටද? ඔය තුනටම. අතීතයෙන් ආපු කොටසක් තියෙනවා, ඉදිරියේදී යන්න කොටසකුත් තියෙනවා. මේක අවබෝධ කළේ නැත්තම්. ඇයි මේ වර්තමානයේ මේ යන්නේ? එක මොකද්ද? මේක සසර නෙමෙයිද? දැන් සසරක් කියන්නේ නැත්තම් ආත්මයෙන් ආත්මයට යන්නේ එකක්ද? නැත්තම් මේ ගමනේද? ගමනට. දැන් ඔබට අවුරුදු 30යි නම් 60යි නම් ඔබ අවුරුදු 30ක් 30 60ක් 30 සැරිසරුපේක නෙමෙයිද කලේ? ඔව්, ඒ ගැන සැරිසරුවේ සසරේ තමයි. සසරේ සැරිසරනවා කියන්නේ මෙතනින් බල්ලා වෙනවා, බල්ලා පූස වෙනවා, පූස නරිය වෙනවා නෙමෙයි. මේ මිනිස්සයා වෙලා ඉන්න කොටත් පින්වතුනි අර උප්පත්තිය ලැබුම පොඩි එකාගේ ඉඳලා මැරිලා යන වයසක ගෙනා දක්වා මේ ආපු එකටත් කියනවා සසර ගමන කියලා. එහෙනම් දැන් මේ අපි සැරිසරනවා මේ වෙලාවේ. එහෙනම් අද ඔබ මෙතනට එන්න ඕනි කියලා ගත්තනම් යම්කිසි හැඟීමක් ඒ වෙලාවේ. ඒ වෙලාවේ ඔබේ හැඟීම ගත්තේ පින්වතුනි ඔබ කැමති විදියට සියල්ල වෙයි කියලා හිතාගෙන නෙමෙයිද? මේ මේක හොඳ සියුම් තැනක්, හොඳට තේරුම් බේරුම් කරගන්න. ඔබ මේ වෙලාවේ ඒ අදහස ඒ වෙලාවේ ගත්තේ මම අහවල් දවසේ මේ ධර්ම දේශනාවට යනවා කියලා. ඒ ගත්තේ ඔබ හිතන් ඉන්න විදිහට මේක වෙයි කියලා නෙමෙයිද? ඒ වෙලාවේ දෙවි කෙනෙක් පහල වෙලා කිව්වන උඹ යන්න හදන්නේ උඹට වෙන්නේ මෙන්න මේකයි කියලා. බස්තලියක් ඇඟට කඩාවැල්ල තොප්ප වෙලා මැරෙනවා කියලා. යයිද ඔබ? ඔබ ඔය තීරණේ ගනීද එනවා කියලා? නැහැ. එහෙනම් ඔබ තීරණේ ගත්තේ මොකද්ද වෙයිද කියලා දැනගෙනද? නැහැ. නමුත් ඔබ මුලා දෘෂ්ටියකට වැටුණා එතන. මොකද්ද? දැන් ඔබ කැමති පරිදි වෙයි. ඔය වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුණා කියලා කියන්නේ. අපි මුලා දෘෂ්ටියකට වැටෙනවා නේද? දේවාලයකට ගියොත් හොඳක් වෙන්න ඕනේ කියලා. ඔවුද නැද්ද? නැත්තම් මොකද අමුතුවෙන් කියන්නේ වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැහන්න කියලා? නේද? එහෙම කියන්න බෑනේ. එහෙනම් අපි ගාව මුලා දෘෂ්ටියක් තියෙනවා. මොකද්ද? මේ අපි හිතන් ඉන්න විදිහ ක්‍රෙයි. දේවාලයකට ගියොත් හොඳක් වෙන්න ඕනේ. මුලා දෘෂ්ටි ඔය ඔක්කොම අපි කැමති විදියට තියෙන්න ඕනේ කියන ගත්ත දෘෂ්ටි. තව උදාහරණයක් ගමු. ඔබට රට රස්සාවකට යන්න ආසයි තේනවා. යාළුවෙක් අහනවා රට යන්න හදලා දෙන්නද? ඒ කියන තප්පරේම මොකද්ද කියන්නේ? හා. දැන් හා කියන්නේ ඇයි? මුලා දෘෂ්ටියකට වැන්නා ඒ තප්පරේට. මොකද්ද ඒ මුලා දෘෂ්ටිය? දැන් මෙතනින් එහාට මේ රට ගමන මං කැමති විදිහට වෙයි. ඒ වෙලාවේ දෙවි කෙනෙක් මතු වෙලා පෙන්නනවා උඹ දැන් හා කිව්වනේ දැන් රට ගියාම මෙන්න මේවා වෙන්නේ. ආලල හිරේ දානවා. හිරේ අවුරුදු දෙකක් ඉදිරියෙන් ඉඳලා එළියට එනකොට වාහනේ කැමල කකුල කරලා යනවා. ආදිවාසීන් දේවල් පෙන්නනවා. දැන් ඔබ රටේ යයිද? යයිද? නෑ. ඔබට ඇල්මක් හිතෙයිද පින්වතුනි? තණ්හාවක් හිතෙයිද ඒ කරුණ ගැන? නෑ. එහෙනම් පින්වතුනි, මේ ලෝකෙට මේ ඇල්මක් හටගන්නේ හැමතිස්සෙම අපි කැමති විදිහට තියෙයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා. ඔන්න ඕක තමයි මුලාව. ඔය මුලාවෙන් ඉන්න එක්කෙනා ඇලෙනවා ගැටෙනවා දෙක වෙන්නේ නැද්ද? වෙනවා. දැන් උදාහරණයක් ගමු මෙහෙම. ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි මැච් එකක් ගහනවා. දැන් ඉන්නේ ඔය ශ්‍රී ලංකාව දිනන්නේ මං කැමති හින්දාද? හොඳට හිතලා බලන්න මේකනේ, මේ මෝඩ මුලා දුස්තියක් මේක. ශ්‍රී ලංකාව දිනන්නේ මං කැමති හින්දාද? ශ්‍රී ලංකාව දිනන්නේ මං කැමති හින්දා නිවන බව හොඳටම දන්නව නේද? මිනිස්සු කැමති හින්දා නම් මැච් දෙනන්නේ. ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි ගහද්දි කවදාවත් ශ්‍රී ලංකාවට දිනන්න පුළුවන් වෙයිද? ඇයි? ඉන්දියාව කියන්නේ ලංකාව වගේ 60 ගුණයක් ලොකු රටක්. බිලියන් ගානක් මිනිස්සු ඉන්නේ. ඉතින් කොහෙ දිනන්නේ එහෙනම්? ඒගොල්ලෝගේ කැමැත්ත නේ නම් වෙන්නේ තියෙන්නේ. ඇයි වැඩි කැමැත්ත ඒගොල්ලන්ට වෙන්නේ? එහෙනම් බින්දුනි, ඔන්න ඉන්දියාවයි ලංකාවයි මැච් එකක් ගහනකොට මේක මගේ වසඟේ තියෙනවා කියන මුලා දෘෂ්ටියට පත් වුණොත් මම ඒපත් වෙලා මං කිව්වොත් ලංකාව දිනනවා කියලා. මැච් එක ගහලා ඉවරුනාම එක්කෝ මම ඇලෙනවා එක්කෝ මම ගැටෙනවා නෙමෙයිද? මැච් එක ගහලා ලංකාව දිනනොත් ඔන්න මං ඇලුනා. ලංකාව පැරදුනොත් මොකද වෙන්නේ? ගැටුනා. එහෙනම් දැන් මේ ඇලීම ගැටීම දෙකට හේතුව මුලාව නේද? එහෙනම් මුල ආපු තැන බලන්න. මුලාව කිව්වේ මුල ආපු තැන. කොහෙන්ද මුල ආවේ? අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව කිව්වේ මොකද්ද? ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැතිකම. මේ සරලව අවිද්‍යාව ගන්නවා. අවිද්‍යාව කියන්නේ මහා සාර ධර්මයක්. මහා සාර ධර්මයක් කිව්වේ විශාල ගැඹුරු ධමයක් ඒක අවිද්‍යාව කියන්නේ. ඒව විස්තර කරගන්න පුළුවන් ඉස්සරහට ගොඩක්. නමුත් අදට සරලව ගන්න. එහෙනම් ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැහැ. මුලා වුණා. තවත් උදාහරණයක් ගන්න. අලුත තසාද බැඳපු ජෝඩුවකට දරුවෙක්ගේ අවශ්‍යතාවයක් එනවා. දැන් මේ දෙන්නා හිතලා දිනවා දරුවෙක් හදන්න ඕනි. දැන් දරුවා කෙනෙහි තණ්හා ඇති වෙලා නේද තියෙන්නේ? දරුවා කියන තැනට තණ්හාවක් ඇති වෙලා මේ දරුවා ලබා ගන්න ඕනේ දැන්. දෙයියෝ ගාවට ගිහිල්ලා කියනවා දරුවා ඕනේ. දෙයියෝ කියනවා හා දෙන්න. ලිස්ට් එකේ ඉන්න කාව පෙන්වන්න. ඔන ලිස්ට් එකේ ඉන්න දරුවව පෙන්වනවා මෙන්න මේක තමයි ඔබ ගාවට එන්නේ. ඔළුවේ පැත්තක් බැහැපු ඇතුළට මූණ පුරා රැවුල් හැදිච්ච පාන්තු පිසාචෙක් වගේ කුළු පැටෙක්ව පෙන්වනවා මෙන්න මේක තමයි එන්නේ ඉන්නේ. ඔබ නම් ඒ තරුණ යුවළ ඔබ හා කියයිද? කියයිද? නෑ. ඉතින් ඔබ හා කියන්නේ නෑ එහෙනම්. එහෙනම් දැන් ඇයි එහෙනම් දරුව හැදුවේ? දැනගෙනද හම්බ වෙන්නේ කවුද කියලා? හොඳට බලන්න. ඔය දරුවා කියන දැනට තණ්හා වුණේ ඔබ දැනගෙනද පින්වතුනි හම්බ වෙන්නේ ඉන්න එක මේ જાති එකේ කියලා? නෑ. මුලාවටපත් වෙලා හැදුවා. හොඳ එකෙක් හම් වුණාම ඇලුණා. අංග විකලෙක් ලෙඩෙක් මොකෙක්කාරී එකෙක් හම් වුණාම මොකද උනේ? ගැටුණා. එහෙනම් දැන් මේ ඇලීම් ගැටීම් දෙක ආවේ අර මුලාව හින්දා නේද? තණ්හාව ඇති කරගත්තේ අර මුලාව හින්දා නේද? එහෙනම් දැන් ඔබ හොඳටම තේරෙනවා බින්දුනේ මේ තණ්හාව හෝ ගැටීම හෝ ඇති වෙන්න හේතු මේ කියන මුලා දෘෂ්ටිය. දැන් එහෙනම් ඇත්ත මොකද්ද? දැන් ඇත්ත ඇති සැටියෙන් දැන් නැති එක කතා කළානේ. එහෙනම් දැන් කතා කරලා බලමුකෝ ඇත්ත මොකද්ද කියලා. එහෙනම් ඇත්ත මොකද්ද? ඇත්ත තමයි බිංගුතුනි තථාගත ධර්මයේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තමයි ඇත්ත. ඔය ධර්මයේ අඩංගු සාරය තමයි බිංගුතුනි පටිච්ච සමුප්පන්නතාවය. පටිච්ච සමුප්පන්නතාවය දන්නේ නැති කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එහෙනම් යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවනම් හෙතෙම ධර්මය දකින්න. එනම් පටිච්ච සමුප්පාදය දකින්න නැතුව ධර්මය දකින්න බෑ. හැබැයි මම මෙතන කතා කරන්න යන පටිච්ච සමුප්පාදය අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියන මහ ගැඹුරු හරයක් කතා කරන්න යන්නේ. පටිච්ච සමුප්පාදයේ කැටි කරලා තියෙන ගාථාවකින් මේක විසඳ ගන්න පුළුවන්. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මෙන්න මේක පින්වතුනි හරියටම තේරුණොත් ඔබ ඇත්ත දැක්කා. හරියටම තේරුණොත් මම උපරිම උත්සාහ කරනවා මේක කාලය අරගෙන ඔබට තේරුම් කරන්න. හරියටම තේරුණොත් හරි, නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් දැන් යෝනිස මනසිකාර කරන්න ලෑස්ති වෙන්න. ඇයි මෙතන වෙලා කිව්වේ මොකද්ද බොරුව? අර මුලා දෘෂ්ටි, ඒක නෙමෙයි වැදගත්. ඇත්ත මොකද්ද? එහෙනම් බලමු ඇත්ත මොකද්ද කියලා. හේතුම් පටිච්ච සම්භූතං, හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු භංගා නිරුජ්ජති. හේතු භංග වුණොත් නිර්උදා වෙනවා. ඔන්න කතාව. හේතු ගැළපීලා බැඳුනොත් උදා වෙනවා, නැති වුණොත් නිර්ුදා වෙනවා. එහෙනම් පිංගුදිනේ මේ ලෝකේ වස්තුවක් හෝ සත්වෙක් කියන ඵලය හැදෙන්නේ හේතුන් ගැළපීලා බැඳීමෙන් උදා වෙවි තියෙන නිසා නේද? මේ ලෝකේ එක වස්තුවක්වත් ඇත කියන නමින් පනවන්න පුළුවන්ද? බෑ. නැත කියන නමින් පනවන්න පුළුවන්ද? ඒත් බෑ. ඇත නැත කියන දෙයින් මේ ලෝකේ දේවල් පනවන්න බෑ. ඇත කියලා කිව්වොත් සාස්වතයි, නැත කියලා කිව්වොත් උච්ඡේදයි. ඔය වාද දෙක නෙමේ ශාස්ත්‍රුන් වහන්සේගේ වාදය. ශාස්ත්‍රුන් වහන්සේගේ වාදය තමයි හේතුඵල වාදය. ඔන්න හොඳට දැකගන්න. හේතුන් ගැළපීලා සකස් වෙනකොට හේතු තියනකල් ඵලය උදා වෙනවා. පිංගතනි ඇති වෙනවා කියන්න බෑ. ඇති වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇති වුණොත් ඒක නැති වෙන්න ඕනේ. නැති වෙන්නත් ක්‍රමයක් හදන්න ඕනේ. එහෙම වුණොත් දැන් මෙතන ඔබට කොහේ හරි තැනක ලයිට් එකක් පේනවා ඇති, බල්බ් එකක් පත්තු වෙනවා. ඔය ලයිට් එක දැන් මම ස්විච් ඕෆ් කළොත් මොකද වෙන්නේ? ස්විච් ඕෆ් කළොත් මොකද වෙන්නේ? නැති වෙනවා කියන්න බෑ. නැති වෙනවා නෙමෙයි, නිර්ුදා වෙනවා. ඔන්න ඕක තමයි හොඳට තේරුම් ගන්න තියෙන්නේ. මේ ලයිට් එක පත්තු වෙනවා කියන්නේ ඇති වුණා නෙමෙයි. මොහොතක් මොහොතක් නෑර හේතු පටිච්ච වීමෙන් උදා වෙවි තියෙන්නේ ඔය ආලෝකේ. අංශු මාත්‍රේ මාත්‍රේ උදා වෙවි තියෙන්නේ ඔය ආලෝකේ. ඒකයි පින්වතුනි උදා වෙන එක නතර කරපු ගමන් නිර්ුදා වුණා, යන්න දිහාවක් නෑ. දැන් ලයිට් එකක් ඕෆ් කළාද මන්ද ලයිට් එකද මොකද වෙන්නේ? මේ ධර්මයේ හරය රොකට් සයන්ස් නෙමෙයි, පොඩි එකෙකුට තේරෙනවා කියලා දෙනකොට. මේ හරය හරියට තේරුම් ගන්න. මේ ලයිට් එක ඕෆ් කළොත් ලයිට් එළිය කොහෙද යන්නේ? ඉතින් ලයිට් එළියක් ඇති වෙලා තිබ්බනම් යන්නේ බෑ කොහෙ හරි, නැද්ද? ලයිට් එළියක් ඇති වෙලා නම් තිබ්බේ මෙච්චර වෙලා. ස්විච් ඕෆ් කරපු ගමන් මක් වෙන්න ඕනේද? ඒක යන්න ඕනේ කොහෙ හරි, නැති වෙන්නේ බෑ ඒක. හැබැයි ලයිට් එළියක් උදා වෙවි තිබුණා නම් මොකද වෙන්නේ? ස්විච් ඕෆ් කරපු ගමන් උදා වෙන්නේ. එහෙනම් දැන් කියන්න පුළුවන් කොහේ හරි යනවා කියලා නෑ. ඒක ඇගිවි නිරුජ්ජත හේතු භංගා නිරුජ්ජති. උදාවීම නතර වෙනවා. එහෙනම් දැන් ඔබ හොද්දට අඳුනගන්න මේ කියන කරුණ. මේ කියන කරුණ අහලා සෝතාපන්න වෙච්ච මහ උත්තමයෝ දෙන්නේ ඉන්නවා කියලා දන්නව නේද? සාරිපුත්‍රයන් වහන්සේත් මොග්ගල්ලාණන් වහන්සේත් දෙනව සෝතාපන්න ඵලයට පත් වුණේ ඔය ගාතියේ පොඩි කෑල්ලක් අහලා. දැන් පොඩි කෑල්ල විතරක් නෙමෙයිනේ මම ඔබට කියන්නේ. මේක විස්තර විග්‍රහ කර කර පෙන්නනවා උපමා උපමේය දදා. මේක හොඳට තේරුම් ගන්න, මේකයි ඇත්ත. ධර්මයේ උන්නම් මෙන්න ධර්මයේ. ආයෙ හොඳට බලන්න බාර බල්බ් එක දිහා. ඔය බල්බ් එක හැදිලා තියෙන්නේ ඔබේ කැමැත්තෙන්. දැන් ඔය බල්බ් එක පත් වෙන්නේ ඔබ කැමති හින්දාද? ඔබගේ බිරිඳ කැමති හින්දාද? සමාන පුරුෂයා කැමති හින්දාද? නෑ. මොකක් හින්දාද බල්බ් එක පත් වෙන්නේ? හේතු ටික තියෙන හින්දා. හේතුන් පටිච්ච වෙලා තියෙන. හේතුන් ගැළපිලා බැඳිලා තියෙනවා. ගැළපිලා සකස් වෙලා. එහෙනම් හේතුන් ගැළපිලා සකස් වෙනකම් මොකද වෙන්නේ? ඵලය උදා වෙනවා. උදා වෙවි තියෙනවා. හේතු භංග වුණොත් මොකද වෙන්නේ? හේතු භංග වුණොත් මොකද වෙන්නේ? නිර්ුදා වෙනවා. ඒ කියන්නේ උදා වෙන්නේ නැහැ. ඉතින් හරි සරල දෙයක් නේ. හේතු ටිකක් නිසා උදා වෙන දෙයක්. හේතු නැති වුණාම නිර්ුදා වෙනවා. ආයි උදා වෙන්නේ නැහැ. එහෙනම් දැන් ස්විච් එකක් කියලා කියන්නේ ඒකට අදාළ කරන්ට් එකේ නේ එකක්. එහෙනම් කරන්ට් එක කියලා කියන්නේ මොකද්ද? එක හේතුවක්. එහෙනම් අනික් හේතුත් එක්ක කරන්ට් එක කියන හේතුවක් පටිච්ච වෙලා තියෙනකොට මේ ආලෝකය උදා වෙවි තියෙනවා. භෞතික විද්‍යාව දන්න අයට පුළුවන් තව ටිකක් මෙමුරෙන් තේරුම් ගන්න. ඉලෙක්ට්‍රෝනයක් විසින් ඔය ආලෝකය නිකුත් කරන්නේ. ඉලෙක්ට්‍රෝනයක් විසින් නිකුත් කරන්නේ ඔය ආලෝකය. එනර්ජි එක අරන් ඉන්න එක ඉලෙක්ට්‍රෝනේ ගානේ. එන ඒ තරමට ගිහිල්ලත් මේක අවබෝධ කරන්න පුළුවන්. නමුත් විද්‍යාව ඕනේ නැන්නේ බුදුදහම අවබෝධ කරන්නේ. කවදාද කිව්වොත් එමේ විද්‍යාවේ තියෙනවා බුදුදහමේ දේවල් ඒක නිසා බුදුදහම ඇත්ත කියලා. ඒක මහා මෝඩේ. ඒක හරියට අම්මා කියන දේම පොඩි එකා කියන හින්දා අම්මා හරි කිව්වා වගේ වැඩක්. අම්මා කියන දේම පොඩි එකා කියනවා. පොඩි එකා කියපු හින්දා අපි හිතනවා ආ අම්මා හරිනේ. එහෙම හරිද ගන්න? නෑ නෑ නෑ. විද්‍යාව කියලා කියන්නේ අත දරුවේ ශාස්ත්‍රඥ වහන්සේගේ ඥානයත් එක්ක. අපි විද්‍යාවේ යම් පරදනකට ගිය පිරිස් පින්වතුනි නිවන් දකින්න නම් එක බින්දු මාත්‍රයක් විද්‍යාව ඕනේ නෑ. නිවන් දකින්න ඕන නම් ඕනේ එකම එක දෙයයි, ධර්ම අවබෝධය සහ වීරිය. වෙන මොකුත් නිවන් දකින්න ඕනේ නෑ. ඔබගේ තරහතිරම බින්දු මාත්‍රයක්වත් වැඩක් නෑ. ඔබ ඉගෙනගෙන තියනවද නැද්ද කියන එක වැදගත් නෑ. ඒකයි කියන්නේ මේ සයන්ස් වලින් නිවන් දකින්න හදන්න එපා කවුරු. ඒකට ගියාම අමාරු වැඩනේ. මේ සරල වශයෙන් මේක තේරුම් ගන්න. එහෙනම් ආයතනයෙන් බල්බ් එකට යන්න. කරන්ට් එක කියන්නේත් එක හේතුවක්. එහෙනම් අනිත් හේතුත් එක කරන්ට් එක කියන හේතුවත් පටිච්ච වුණාම මේ ආලෝකයේ උදා වෙවි තියෙන්නේ. ස්විච් ඔෆ් කළා කියලා කියන්නේ මොකක්ද? කරන්ට් හේතුව නතර කළා. කරන්ට් හේතුව නතර කළා නම් දැන් මොකද වෙන්නේ? දැන් උදා වෙන්නේ නිර්ුදායි. එහෙනම් දැන් ඔබට කියන්න පුළුවන් මේ ලෝකේ තියෙන කිසිම වස්තුවක් ඇති වෙනවා හෝ නැති වෙනවා කියන. මේ ලෝකේ තියෙන කිසිම වස්තුවක් ඇති වෙනවා හෝ නැති වෙනවා කියන්න පුළුවන්ද? බෑ. අපි තව උදාහරණ ගමුකෝ මේක තේරුම් ගන්න. ළමයා. ළමයා කියලා කෙනෙක් කියන්නේ තමන්ගේ දරුවා. තමන්ගේ දරුවා කියලා කියන්නේ දෙයයන් වහන්සේ දීපු කෙනෙක්ද? අහසින් පාත් වෙච්ච කෙනෙක්ද? නෑ. දරුවා කියන්නේ හේතු රාශියක් පටිච්ච වීමෙන් උදා වෙවි තියෙන මොකද්ද? ඵලයක්. උදා වෙවි තියෙන්නේ. ඔබ හිතනවද දරුවා උදා වෙලා ඉවරයි කියලා? නෑ නෑ නෑ. ඔබ හිතනවාද ඔබ උදා වෙලා ඉවරයි කියලා? ඒත් නෑ. උදා වෙවි තියෙන්නේ. උදා වෙවි තිබුණේ නැත්තම් උදා වෙලා ඉවරයි නම් දැන් කවුරුත් මැරෙන්න පුළුවන්ද? කවුරුත් මැරෙන්න පුළුවන්ද? බෑ. කොහොමද මැරෙන්නේ? උදා වෙලා ඉවරයි. උදා වෙවි තියෙන නිසා යම් තැනකින් නැවතුනොත් මොකද වෙන්නේ? උදා වෙන්නේ නෑ ආයි. එතකොට කියනවා මොකක් කියලාද? මැරිලා කියලා. උදා වෙවි තියෙනකොට එක තැනකින් කොහෙන් හරි මේක නතර වුණොත්, එක හේතුවක් නැති වුණොත්, දැන් උදා වෙනවදයි? නෑ. උදා වෙන්නේ නෑ කියන්නේ මොකද්ද එහෙනම්? දැන් මැරිලා. දැන් ඔබ උදා කරන හේතු ටිකක් කියමු. දැන් සරල හේතු ටිකක්. මෙතන වෛද්‍යවරු අහගෙන ඉන්නවනම්, වෛද්‍යවරයෙක්ගෙන් අහුවනම් මේ මනුස්ස ශරීරයක් උදා වෙන්න හේතු කොච්චර තියෙනවද කියලා. වෛද්‍යවරු කියයි ප්‍රකෝටි ගානක් හේතු. ඔය හේතු ඔක්කොම එකට පටිච්ච වුණාම තමයි මං කියන්නේ මේ මනුස්සයා කියන ඵලය හටගන්න, ඵලය උදා වෙන්නේ. දැන් එතන ඇතට යන්න ඕනේ නැහැ. නැත්තම් කියන්නේ මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා නිවන් දකින්න. එහෙම ඕනේ නැහැ. සරල උදාහරණයක් ගමුක අපි. සරලව තියෙන මේ හේතු ටික. එක හේතුවක් ගන්න. හුස්ම. හුස්ම ගන්න ඕනේ නේද පිටුදුර නිවන් මේ ජීවත් වෙන්නේ? හරි. ආයුෂ ඕනේ නේද ජීවත් වෙන්නේ? ආහාර ඕනේ නේද ජීවත් වෙන්නේ? වතුර ඕනේ නේද ජීවත් වෙන්නේ? අපි ওই හතර ගම්මුකෝ. ආහාරත් දීලා වතුරත් දීලා ආයුෂයත් අදිනවා, හුස්මත් අදිනවා. නිරන්තරයෙන් ওই දෙක ඇද ඇද නේද ඉන්නේ? යම් මොහතක ওই දෙක ඇද ඇද ඉන්න නිසා මේ පුද්ගලයා මක් වෙනවද? උදා වෙනවා. යම් මොහතක කවුරු හරි කෙනෙක් 10යි 8යි වහනවා. දැන් මොකද වෙන්නේ? දැන් අර හුස්ම ඇද ගන්න බෑ නේද මෙයාට? එහෙනම් අර හේතුව දෙන්න බෑ දැන්. හේතුව දී ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අර උදා වෙවි තිබිච්ච එක නිරුදා වෙනවා. ඇති වෙලා තිබිච්ච එක නැති වෙනව නෙමෙයි. උදා වෙවි තිබිච්ච එක පින්වදනේ නිරුදා වෙලා යනවා. ඒක යමක් ඇති වුනහම නැති වෙන්න නම් මක් වෙන්න ඕනද? තුස්ගාල ඉවර වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැනේ. යන තැනක් පේන්න තියෙනවා. මේ ලෝකේ කිසිවක් යන තැනක් පේන්න නැහැනේ. දැන් ඔබ මැරෙනවා කියන්නේ මොකද්ද? ඈ? ඔය ජීවත් වෙනවා කියලා කියන්නේ උදා වෙවි තියෙනවා. දැන් ඔබගේ ජීවිතේ වගේම තමයි පහන් දැල්ල. පහන් දැල්ල කොහොමද වෙන්නේ? තෙල් අංශයෙන් අන්තුව තිරයට උරලා එතනදී රත් වෙලා ගින්නට එකතු වෙනවා. එහෙනම් ගින්න ඇති වෙනවද? ගින්න උදා වෙනවද? ගින්න උදා වෙනවා. ගින්න උදා වෙමි, උදා වෙමි තියනවා. ඒකට අදාළ හේතු ටික තියෙන කල ඔබ එක හේතුවක් නැති කරනවා. ඔබ ඔක්සිජන් දෙන එක නැති කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් හේතුවක් අඩුයි. ඒක නිසා උදා වීම නතර වෙනවා. උදා වීම නතර වෙන නිසා තමයි පිංගුතුනි අර දැල්ල ඔබට පේනවා ටිකින් ටික අඩු වෙලා ගිහිල්ලා නැති වෙලා යන හැටි. උදා වීම නතර වෙනවා. දැල්ල ටික ටික අඩුුනේ ඇයි? තියෙන ප්‍රමාණයට උදා වෙනවා. ඔබ එක පාට සියලුම ඔක්සිජන් ටික නැති කළොත් එහෙම එක පාට තප්පරයකින් ටක් ගාලා නිවෙනවා. ඒකයි ඔබ හයියෙන් පිම්බහම මොකද වෙන්නේ? හයියෙන් පිම්බහම අර බටේ තියෙන සියලුම ඔක්සිජන් ටික ක්ෂණිකව අයින් වෙනවා එතන. ඒ අයින් වෙච්ච ගමන් ආයි දැල්ල අඩු වෙවි තියෙන්නේ නැහැ. තක් ගල නිවිල යනවා. ඇයි නිවුනේ? නිරුදාව. දැන් එහෙනම් ඔබට පැහැදිලිද මේ උදා වීමත් නිරුදා වීමත් කියන දෙක? හොඳටම විශ්වාසද? තව උදාහරණ ඕනනම් උදාහරණ වලට දාලා ගමු. නැත්තම් අපරාධේ. මේක කොහොම හරි ඔබ තේරුම් ගන්න ඕනේ යන්න. නැත්තම් මේක ඔබ මෙච්චර කල් අහපු බණ සංඛ්‍යාවට තව එක බණක් එකතු වුණා විතරක් වෙයි. මම මෙච්චර බණ ඇහුවා කියලා හරියන්නේ නැහැ. මේක අවබෝධ කරගන්න ඕනේ. අපි හිතමු මැෂින් එකකට හයි කරලා ඉන්නවා ලෙඩෙක්ව. තව උදාහරණයක් මේ. ලෙඩෙක්ව මැෂින් එකකට හයි කරලා ඒ අවශ්‍ය කරුණු මැෂින් එකෙන් දෙනවා. මැෂින් එකෙන් දෙනකල් මේ ලෙඩාගේ ප්‍රාණය උදා වෙනවද නැද්ද? උදා වෙනවා. ඇයි? අර හේතු ටික දිදී ඉන්නවා මැෂින් එක. එහෙනම් හේතු ටික දෙනකල් අර ඵලය උදා වෙවි තියෙනවා. මැෂින් එක ඕෆ් කරගම මොකද වෙන්නේ? අර උදා වෙන එක නතර වෙනවා. මිසක් පිවිච් එකක් නැති වුණා නෙවෙයි. උදා වෙන එක නතර වුණා. තව උදාහරණයක් කියන්න. මෙතන තියෙනවා මේසයක්. මේ මේසෙට කකුල් හතරක් සහ ලෑල්ලකින් සමන්විත මේසයක්. එහෙනම් පින්වතුන් මේ මේසය කියන ඵලය හැදිලා තියෙන්නේ මොනවෙන්ද? මේසය කියන ඵලය හැදුනේ ලෑල්ල සහ කකුල් හතර ඇන වලින් පටිච්ච වෙලා නෙමේද? ඇන වලින් පටිච්ච වෙලා නෙමේද? ඔව්, හේතුම් පටිච්ච සම්භූතං. එහෙනම් කකුල් හතරක් සහ ලෑල්ලක් ඇන වලින් ගැළපීලා බැඳීමේ විද්‍යාමාන වෙන වස්තුවක් තමයි මේසය කියලා කියන්නේ. පින්වතුනි, ඇති වෙච්ච වස්තුවක් නෙමෙයි. ඇති වුණා නම් අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඔන්න තව තර්කයක් මං ගේන්නේ. යමක් ඇති වුණා නම් අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඉතින් ඇති වුණොත් අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ නේ. බලමු ඇති වෙනවද උදා වෙනවද කියලා. ඔන්න මං ඇල්ලුවා මේසේ. දැන් මට අහුනේ මේසේද? මේ අහුනේ මේසේද? නෑ, අහුනේ මොකද්ද? ලෑල්ල. මං යටින් අල්ලනවා මේසේ. අහුනේ මේසේද? අහුනේ මේසේද? නෑ, අහුනේ ලෑල්ල. අහුනේ කකුල. ඉතින් මට උදව් කරන්නකො මේසේ අල්ලන්න. මං ගානක් දෙන්න. මේසේ අල්ලන්න උදව් කරන්න. එහෙනම් ඇති වුණා නම් පින්වතුනි මේසේ අල්ලන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් ඇති වුණා නෙමෙයි. මේසේ උදා වෙවි තියනවා. ඵලයක් විද්‍යාමාන වෙනවා. සම්භූතය කියලා කියන්නේ එකතුවකින් පේන්න තියනවා කියන්නේ. මේසයක් පේනවද නැද්ද ඔබට? පේනවා. අල්ලන්න පුළුවන්. බැ. ඵලය කියන එක ඇති වෙන්නේ නැහැ. ඵලය කියන එක විද්‍යාමාන වෙනවා. ඇල්ලුවත් අහු වෙන්නේ හේතු. තව උදාහරණයක් ගමු. ඔබට ඔබගේ දරුවව අල්ලන්න පුළුවන්ද? ඔබට පුළුවන්ද ඔබගේ දරුවව අල්ලන්න? ඔය ළඟ ඉන්න කෙනෙක් අල්ලලා පෙන්නන්න මිනිස්සෙක් අල්ලන්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන්ද අල්ලන්න? බැ. ඔබට ඔබගේ දරුවව අල්ලන්න බැ. ඉතින් කිය, එහෙනම් මම මේ ඇල්ලුවේ අල්ලල ඉවරලා බලන්න මොකද්ද අල්ලන් ඉන්නේ කියලා. අල්ලන් ඉන්නේ හංකඩයක්. දරුවා කියලා අහුනේ හංකනයක් නෙමෙයිද? එහෙනම් පින්වතුනි, දරුවව අල්ලන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? බෑ. දරුවව අල්ලන්න බෑ. හේතුන් එකින් එක අල්ලන්න පුළුවන් ඕන. ඒකයි කිව්වේ හේතුම් පටිච්ච සම්භූතං කියලා. හේතුන් ගැළපීලා බැඳීම් වලින් විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙන දෙයක් අල්ලන්න බෑ. ඒක නිකන් පේන්න තියනවා විතරයි. ඇත්තට මෙතන නෑ. පේන්න තියනවා. ඒකයි. මේ මේසේ ඔක්කොටම පේන්න තියනවා. හැබැයි ඇල්ලුවට අහුවෙන්නේ නෑ. දරුවා පේන්න ඉන්නවා. ඇල්ලුවට දරුවව අහුවෙන්නේ නෑ. අහුවෙන්නේ හංගඩේ විතරයි. අල්ලන්න බලන්න පුළුවන් නම්. දැන් එහෙනම් ඔන්න ඕක තේඳ පින්වදින මේ විද්‍යාව වෙන ගමන් මේ ඔබ ඉන්නේ. ඒක නිසා හොඳ සිහි බුද්ධියෙන් මේ ටික අහගන්න. දැන් මේ කිය මේ කරුණෙන් කරුණ උපමා උපමේ සහිතව කියන්නේ නෙయ్య පුද්ගලයන්ට මේක අවබෝධ කරගන්න. ඔබ නෙయ్య පිරිස ඔබට නිවන් දකින්න පුළුවන්. මෝඩ වෙන්න එපා. නිවන් දකින්න බෑ කියලා දෘෂ්ටි වලට වැටිලා දිව්‍ය ලෝක යන්න ඕනේ කියලා මේ දෘෂ්ටි වලට වැටෙන්න එපා. මම ඒක පස්සේ කියන්නම්. නිවන් තියෙනවා. මේ ඔබ අවබෝධ කරන්නේ ඒක. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං වුණා. හේතු භංග වුණොත් මොකද වෙන්නේ? ඒක නිර්වෘතාවක්. එහෙනම් ඔබගේ දරුවාව ඔබට අල්ලන්න බැරි. හේතුන් ගැළපීලා බැඳීමෙන් සකස් වෙච්ච දෙයක් නිසා නේද? එහෙනම් දරුවා උදා වෙවි තියෙනවා. හේතු සපේන එක නතර වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නිරුද්ධා වෙනවා. එහෙනම් මට කියන්න, ඔබගේ දරුවා අද ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසාද? එහෙනම් මොන මුලා දෘෂ්ටියක්ද මේ ලෝකේ තියෙන්නේ? ඔබගේ දරුවා ඔය ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? මේ ඉස්පිරිතාලේ යම් ලෙඩෙක් ඉන්නවනම් ඒ පිරිස තාද ඔය තත්ත්වේ උදා වුණේ ඒ අය කැමති හින්දාද? නෑ. එහෙනම් දොස් නගන්න කවුරුත් නෑ මේ ලෝකේ. කාගේවත් කැමැත්ත ඉෂ්ට වෙනව නෙමෙයි බින්දුතුනි මේ හේතුම් පටිච්ච සම්බෝධං. ඔය හේතුන් ගැළපීලා බැඳීමෙන් සකස් වෙලා ඔය තියෙන උදා වෙවි තියෙනවා. දැන් වෛද්‍යවරු මොකද කරන්නේ? ඒ හේතු භංග කරනවා නේද? විවිධාකාරයෙන් හේතු භංග කරන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? ඵලය උදා වෙන එක නතර වෙනවා. එහෙනම් පින්වදිනී ඔබ හොඳාකාරම දන්නවා ඔබගේ දරුවා අද ජීවතුන් අතර ඉන්නේ හේතු ටිකක් නිසා මිසක් ඔබ කැමති නිසා නෙමෙයි. ඔබගේ අම්මාද ජීවතුන් අතර ඉන්නේ හේතු ටිකක් ගැළපීලා තියෙන නිසා උදා වෙන මිසක් ඔබ කැමති නිසා නෙමෙයි. ටීවී එක ඉස්සරහට ගිහිල්ලා රිමෝට් එක ඉබුවහම ටීවී එක වැඩ කරන්නේ ඔබ කැමති නිසා නෙමෙයි, හේතුන් ටික ගැළපෙන නිසා. නමුත් අපි ඉස්සරහට ගිහිල්ලා උජාරුවෙන් ඕක දාන්නේ මොකක් හිතාගෙනද? දැන් දැම්මොත් මගේ මේ මං හිතන් ඉන්න විදියට වෙන්න ඕන. බැරි වෙලා හරි දෙපාරක් ඉදර ඔබනවා ටීවී එකෙන් ආවේ නැත්තම් ඔබගේ කටින් පිට වෙනවා කියලා එක නේද? චක් ගන්න. ඇයි මේ මේ මගේ වසඟේ තියෙන්න ඕන එක මේක වෙන්නේ නැහැ. නමුත් සිංහදුනි ඔය කියන ටීවී එකක් වැඩ කරනවා කියලා කියන්නේ පින්වදින හේතු ප්‍රකෝටියක් ඇතුලේ තියෙනවා. ඔය හේතු ඔක්කොම එකින් එක ගැළපීලා බැඳුනොත් තමයි ඔය කියන ඵලයේ උදා වෙන්නේ. නැත්නම් ඔය ඵලයේ උදා වෙන්නේ නැහැ. ඒකයි සමහර වෙලාවට බටන් එක ඔබනවා ටීවී එක වැඩ නැහැ. ඇයි? ඊට පස්සේ ඔබ ගිහිල්ලා බලනවා. ආ ස්විච් එක දාලා නැහැ. ඔය හොයාගත්තේ හේතු. එහෙනම් කැමැත්තට නිමේ පිංගුතේ තියෙන්නේ හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් දැන් මම ඔන්න ඊළඟ තැනට ඔබ අරයි යනවා. දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ම මේක තරයේ අත්දකින්නවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියන තැන. වෙන අදහස් එහෙම තියෙනවද ඔය සම්බන්ධව? දෙයියෝ මැව්වය. දෙයියෝ මැව්ව කියන හිතන පිරිසක් ඉන්නවා. ඒ අයගේ කිසි වරදක් නැහැ. ඒ අය එහෙම හිතන්න ඕනේ. ඒ අයගේ ආගම ඒ අය කරන්න ඕනේ. ඒවත් එක ගැටීම් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ආගම් ගැටනවා නෙමෙයි. ආකාශනික වාදයේ අදහන පිරිසක් ඉන්නවා. අහසෙන් වැහෙන්න කියලා හිතාගෙන. ඉමේ පහළ වෙලා මේවා තියෙන්නේ කියලා. හැබැයි දැන් ඔබ හොඳ ආකාරවම දන්නවා හේතු තියෙනකම් ඵලයේ විද්‍යාමානව තියෙනවා. හේතු නැති වෙච්ච එක මම ඵලයේ ඉවරයි. දැන් මම අහන ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න. හේතුන්ගෙන් නම් හැදිලා තියෙන්නේ. හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා නම් ඔබ වසඟේ පවතිනවාද නැද්ද? පවතිනවාද නැද්ද? පවතින්නේ නැහැ. ඒක හොඳටම විශ්වාසද ඔබට? ඔබගේ කැමැත්තද වෙන්නේ නැති බව ඒ කාන්තේම විශ්වාසද? එකින් එක අවබෝධ කරගන්න. ඔබට බණ කියන්නේ වෙන කාටවත් නෙමෙයි. මේ ඔබට බණ කියන්නේ. තනි මෙතන එක්කෙනයි ඉන්නේ. මායි ඔබයි විතර. මම මේ බණ කියන්නේ ඔබට. එහෙනම් ඔබගේ මුවෙනුයි මේවට උත්තරේ ඉන්න ඕනේ. අනිත් කෙනාගෙන් නෙමෙයි. එහෙනම් දැන් මට කියන්න හේතුන්ගෙන් හටගන්න හේතු තියනකම් විද්‍යාමාන වෙවි තියෙන වස්තුව හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙලා යනවන ආය උදා වෙන්නේ නැත්තම් ඔය කියන සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කිසිවක් ඔබගේ වහඟේ තියනවාද හොඳටම විශ්වාසයිද ප්‍රත්‍යක්ෂයිද? හරි එක තැනකට ටික් එකක් වැහන්න. එක තැනක් හරි. එහෙනම් දැන් මම අහනවා ඊළඟ ප්‍රශ්න. හේතු නැති වෙන්නේ කවද්ද කියලා දන්නවාද? දන්නවාද? හේතු නැති වෙන්නේ මොන වෙලාවෙද කියලා දන්නවාද ඔබ? නැහැ. එහෙනම් පින්වතුනි ඔය හැම දෙයක්ම අවිනිශ්චිතයිද නැද්ද? ඔබගේ දරුවා හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නිරුදා වෙන වස්තුවක් නම් ඔබගේ වසඟේ පවතින්නේ නැත්නම් අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. ඔය අවිනිශ්චිතකම නිසා ඔබ පෙළෙනවාද නැද්ද? ඕන්න වැදගත් නැහැ. මෙන්න ගින්න, මේ ලෝකේ ගිනි හට ගන්න පළවෙනි තැන පෙළෙනවාද නැද්ද? ඔබගේ දරුවා වැඩට ගිහිල්ලා හෝ ඉස්කෝලේ ගිහිල්ලා එන්න විනාඩි 10ක් ප්‍රමාද වුණොත්, ඔබට හිතනේව ගැන රචනාවක් ලියන්න කිව්වොත්, ඔබගේ පෙළීම හොඳට දැක ගන්න බැරි වාහනයකටවත් හැපුණාද, මුඛෙක් හරි එක්ක පැනලා ගියාද, අනතුරක් වුණාද, ඔෆිස් එකේ ඉන්න වුණාද, කවුරු හරි සල්ලි කප්පම් ගන්න ඉස්සුවාද, ඔබ ඔක්කොම හිතෙනව නේද? මෙහෙම වෙයිද දන්නේ, මෙහෙම වෙයිද දන්නේ, මෙහෙම වෙයිද දන්නේ කියලා මේ හිතන්නේ ඇයි? අවිනිශ්චිතකම හින්දා නේද? එහෙනම් පින්වතනි, යමක් හේතුන්ගෙන් හටගත්තන, ඒ හේතුන්ගෙන් හටගත්ත කිසිවක් තමන් වශයෙන් තියන්න බෑ, අවිනිශ්චිතයි. එහෙනම් ඔන්න ඔය අවිනිශ්චිතකම නිසා පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. මොහොතක් මොහොතක් නෑර ඔබ පෙළෙන ඔය දේ නිසා. ස්වාමියා නිසා පෙළෙනවාද නැද්ද? බිරිඳ නිසා පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. දරුවෝ නිසා පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. යාළුවෝ නිසා පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. ඇයි? අවිනිශ්චිත නිසා. ඔබගේ ෆෝන් එක නිසා පෙළෙනවාද නැද්ද? හොඳට කල්පනා කරන්න, ඔබට ෆෝන් එකක් තියෙනවනේ. ඔය ෆෝන් එක නිසා පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. ඇයි පෙළෙන්නේ? ඕක කොයි වෙලාවේ කැඩෙයිද දන්නේ. මේ ස්ක්‍රීන් එක කොයි වෙලාවේ බිඳෙයිද දන්නේ. ඇයි? හේතුන්ගෙන් හටගෙන තියෙනවා නම් හේතු නැති වෙච්ච ගමන් ඵලය ඉවරයි. වෙන්නේ කොහොමද, කොයි වෙලාවේද කියන එක ගැන අපි දන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි, හැම මොහොතකම පෙළෙනවා. ඔය ෆෝන් එකට උඩින් පොඩි එකෙක් පයින්න ගියොත් එහෙම මොකද කියන්නේ? හා හා කොල්ල පයින් එපා, තව පොඩ්ඩෙන් පපුව පැලෙනවා. ඇයි ඒ? ඇයි ඒ? බයක් තියෙනව නේද? මේක අඩිය තියයිද මේකට? දැක්කද පෙළෙන පෙළින්? දැන් මෙතන බනහන්න ඇවිල්ලා ඔබ ඉන්නවා, පාරේ අයිනේ වාහනේ නවත්තලා. මොහොතක් මොහොතක් නෑර ඔබ පෙළෙන්නේ නැද්ද වාහනේ නිසා? අයියෝ, කවුරු හරි වීස්ක්‍රීන් එක කැඩුවද දන්නේ? කවුරු හරි සයිකන්වාලිය ගැලෙව්වද දන්නේ? රෝදයක් එහෙම ගලවගෙන ගියාද දන්නේ? මොකෙක් හරි කැල වැද්දුවද දන්නේ? ඕවා හිත හිත නෙමෙයි දින්නේ. දැන් සිංහතන, එහෙනම් ඔබ මට කියන්න, ඔබ ඔය දුකෙන් ගැලවෙන්න, ඔබ ඔය දුකෙන් ගලවන එකම එක වස්තුවක්වත් පුද්ගලයෙක්වත් ඉන්නවද කියලා? මේ ලෝකෙ තියෙන එකක් පෙන්වන්න මට පුළුවන් නම් මේ ලෝකෙ. පොඩි එකෙක් වීදුරුවක් අතේ තියාගෙන ඉන්නවා, ගෙදර තියෙන වටිනම වීදුරු. ගෙදර තියෙන වටිනම වීදුරුව පොඩි එක අතේ තියාගෙන ඉන්නකොට ඔබ පෙළෙනවාද නැද්ද? පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. පුදුමාකාර ලෙස පෙළෙනවා. එහෙනම් පින්වතුනි, මේ පෙළීම කියන්නේ සැපයක්ද? මේ පෙළීම කියන්නේ මහ දුකක්. ඕන්න පින්වතුනි, ඔබ එක දුකක් දැකගත්තා. මේ දුක වින්දා නෙමෙයි, දුක දැකගත්තා. ඔන්න දුක්ඛ ආර්ය සත්‍යයෙන් තුනෙන් එකක් ඔබ දැකගත්තා. මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍යයේ තුනෙන් එකට කියනවා පිංගතුනි, දුක්ඛ දුක්ඛය කියලා. හදාගත්ත දුකක් නිසා හටගන්න දුකට කියනවා දුක්ඛ දුක්ඛය. ඔබම හදාගන්න දුක. ෆෝන් එකක් ගත්තේ මන්ද ඔබද? ෆෝන් එකක් ඕනේ උනේ මටද ඔබටද? ඔබට. දැන් එහෙනම් ඒක නිසා පෙළින්නේ මමද ඔබද? ඔබ. දැක්කද? හදාගත් දුකක් නිසා හටගන්න දුක දුක්ඛ දුක්ඛය. හොඳට බලන්න, මේ අවිනිශ්චිත කම නිසා හැදෙන දෙයක් වෙයි. ළමයාට අසනීප වෙනවා. පෙළෙනවද නැද්ද? ළමයාට ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ නැවැත්තුවාම අම්මා පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඇයි? මොනවා වෙයිද දන්නේ. පෙලි පෙලි පෙලි පෙලි ජීවත් වෙන පිරිසක් නෙමේද ඔබ? තුනෙන් එකක් නිසා ඔච්චර පෙලිනවනම්, තුනෙන් තුනම පෙලිනවා කියලා දැකගත්තාම මේ කුණු සසරේ යන්න ඕනද පින්වතුන්? මේ දුක් විඳින මේ සසරේ යන්න ඕනද එක මොහොතක් තව? තුනෙන් එකක් දැකලා ඔය ඉන්නේ. හැබැයි මට ඔබ උදව්වක් කරන්න. ඒ උදව්ව තමයි මේකට අහුවෙන්නේ නැති ඒවා එහෙම තියෙනවා නම් කියන්න ඕන. වස්තු එහෙම තියෙනවා නම්, පුද්ගලයෝ එහෙම ඉන්නවා නම්, මේ කියපු දහම් න්‍යායට අහුවෙන්නේ නැති ඔබ ඇසුරු කරන කියන්න ඕන. ඔන්න එහෙනම් පින්වතුනි, එක දුකක් දැකගත්තා. හැබැයි ඕකෙ මෙහෙම දෙයක් තියෙනවා. ඔබගේ දරුවා හැදිලා තියෙන හේතුන්ගෙන්ද නැද්ද? ඔබ වශයෙන් පවතිනවද? නැහැ. අවිනිශ්චිතයිද? ඔව්. යාපනයේ කන්ද සාමිගේ දරුවා හේතුන්ගෙන්ද හැදිලා තියෙන්නේ? ඔබ වශයෙන් පවතිනවද නැද්ද? පවතිනවද නැද්ද? නැහැ. අවිනිශ්චිතයිද? ඔව්. හැබැයි ඔබට දුකයිද? නැහැ. අන්න ප්‍රශ්නේ. එහෙනම් මේ කියපු පළමු කරුණු තුනම ලෝකේ තියෙන ධර්මතාවය. හැබැයි පෙළන්නේ ওই ධර්මතාවයෙන් නෙමෙයි. පෙළන්නේ කොහෙන්ද? තණ්හාවෙන් පෙළන්නේ. අර මුලා දෘෂ්ටියට වැටුනාම මගේ වසඟේ තියෙනවා කියලා ටක් ගාලා ගිහින් ඇලෙනවා අරකේ. ඒ ඇලිච්ච ගමන් දැන් ඉන්නේ තණ්හාවේ. තණ්හාව නිසා මොකද වෙන්නේ? දැන් පෙළෙනවා. ඔබ මගේ ෆෝන් එක නිසාද පෙලෙන්නේ? ඔබේ ෆෝන් එක නිසාද පෙලෙන්නේ? කාගේ ෆෝන් එක නිසාද පෙලෙන්නේ? ඔබේ ෆෝන් එක නිසා. මගේ ෆෝන් එක නිසා පෙලෙන්නේ මං විතරයි. වෙන අය පෙලෙන්නේ නැහැ මගේ ෆෝන් එක නිසා. හොඳට තේරුම් ගන්න. ඔබගේ දරුවා නිසා පෙලෙන්නේ ඔබද මමද? ඔබ දන්න උත්තරේද? එහෙනම් එකින් එක තේරුම් ගන්න. ඔබගේ වාහනේ පාරේ ඇවිල්ලා නවත්තලා තියනවා කියලා මං පෙලෙනවද? අනේ නෑ. ඔබ කුඩු පට්ටම් ගලා ගියා මට මොකෝ? ඔබ ළඟ ඉන්න කෙනාට ප්‍රශ්නයක්ද ඒක? ඒත් නෑ. පෙලෙන්නේ කවුද එහෙනම්? ඔබ. වාහන එකක් තියෙන කෙනා එකපාරක් පෙලෙද්දි වාහන දෙකක් තියෙන කෙනා කීපාරක් පෙලෙනවද? දෙපාරක් පෙලෙනවා. හැබැයි මේ මෝඩ පුරුෂයෝ මොකද කරන්නේ? මෝඩ පුරුෂයෝ කිවි ඔක්කොටම කාන්තා පුරුෂ දෙගොල්ලන්ට මේ මෝග පුරුෂයෝ එකකින් පීඩා විඳ විඳ ඒකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන තව කීපයක් අරගෙන මුළු ජීවිතේම දුක්ගොන්නක් බවට පත් කරගන්න. එකෙක්ගෙන් පෙලෙද්දි ඒක පිළින නිසා ඒකගෙන් නිදහස් වෙන්න තව එකෙක් හද. එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් අනේ මේකගෙන් බේරෙන්න බෑ, අනේ අපි තව එකෙක් හදාගමු, එතකොට හුරතලීට හොඳයි කියලා මොකද වෙන්නේ? තව පෙළෙන වස්තුවක් හදාගන්න. දැන් එකෙක් නිසා පෙලි පෙලි හිටපු අම්මා දැන් දවසට දෙපාරක් පෙළෙනවා. පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලා ආවේ නැහැ, ලොකු එකී වැඩට ගිහිල්ලා ආවේ නැහැ. තුනම අට පෙළෙන්න පටන් ගන්නවා, හයම අට පෙළෙන්න පටන් ගන්නවා. ඔව්ද නැද්ද? ඒ අතරේදි පින්වතුනි, ඔය ඉස්සර කාලේ වගේ ඉස්කෝලයක් ළඟ බෝම්බයක් තියෙනවා කියන එක ආරංචි වුණොත් එතනින් එහාට පෙළීමේ ඉවරයක් නෑ අම්මද. බස් එකකට බෝම්බයක් තියලා කියලා අහුනොත් එහෙම හරියට ඉස්කෝලේ යන වෙලාවට වගේ දෙකට විතර බස් එක බෝම්බයක් පිපුරුණා කියලා එහෙම ආරංචි වුණොත් කොළඹ බස් එකක ඉන්නේ සෙනඟ 60යි කියලා හිතමුකෝ. අම්මලා කී දෙනෙක් පෙළේද? 60ද පෙළේද? නෑ, අම්මල ලක්ෂයක් විතර පෙළෙනවා. ඇයි? මගේ පුතා ඒකේ හිටියද දන්නේ නෑ. දැක්කද මින්ද? එහෙනම් මට කියන්න පෙළෙන්නේ නැති අවස්ථාවක් ඔබ ජීවිතේ. පුදුමාකාර පෙළීමක ඉන්නේ වින්නදෙන ජීවත් වෙන්නේ. එහෙනම් ඇයි ඔබට හිතෙන්නේ මේ ජීවිතේ හරි සාරයි කියලා? ඇයි ඔබට හිතෙන්නේ මේ තාම තුනෙන් එකයි මං කතා කළේ? ඇයි ඔබට හිතෙන්නේ මේ ලෝකේ හරි සාරයි කියලා? පෙළෙන එකේ ඉවරයක් නැහැ. අපි තව තුනෙන් එකක් කතා කරමු. ආත්ම වංචාවට අහු වෙන්න එපා. ඇත්ත ඇති සැටියෙන් ගත්තනම් පහ කළා දාන්න. ගැඹුරට අවබෝධ කළා පහ කළා දාන්න. එහා ගෙදර එකා මොකද්ද කරන්න කියලා හිතන්න එපා. දුක්ඛ ආර්ය සත්‍ය තේරිච්ච කෙනා පින්වතුනි මේ ගිහි ජීවිතය තුල වෙදෙනවා හරි අඩුයි. ඒ කෙනා පටගාල මේක ඉවර කරගන්න. ඒක තමයි පින්වතුනි 80කට අධික කුලදරුවෝ පැවිදි වෙන්නේ බොහොම ටික කාලයකට පස්සේ. ඔබ අතරත් ඇති අරිහත්වයේ පිණිස මාර්ගය පුරන්න මහා උත්තම උත්තමායෝ පැවිදි වෙනවා ඉදිරියේදී. මම ඔබට කියලා තියෙනවානේ සමාධි ක්‍රමවලද දැකපුවා. මේ රට කසාවතින් වැහෙනවා. ඒකේ කාන්තෙන්ම සිද්ධ වෙනවා. අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් මේ මිහිමත පහළ වෙනවාමයි. ඒකේ දෙකක් නෑයි. ඒකේ දෙකක් නෑ. ඉදිරියේදී අපි ඒක කතා කරමු. මේ දේශනාව අවසන් භාගයේදී. ඉස්තෙල්ලා ධර්මාවබෝධයට පත් වෙන්න ඕනේ, ඊට පස්සේ තීරණය ගන්න. එහෙමයි කෙරෙන්න තියෙන්නේ. ධර්මාවබෝධයට පත් නොවී තීරණ ගන්න එපා එහෙයියෝ. එතකොට මේක කරන්න වෙන්නේ. හැබැයි දැන් දොස්තරලා නිවන් දකින්න කාලේ මේ. ඉංජිනේරුවෝ නිවන් දකින්න කාලේ. ඉස්තර නම් දරුවව දොස්තර කරන්න හැදුවේ අම්මලා. දැන් එහෙම නැහැ. දොස්තරලා අම්මලා වෙච්ච, ඉංජිනේරුවෝ අම්මලා වෙච්ච දරුවෝ දැන් තමන්ගේ දරුවන්ව සසුන් ගත කරනවා. මොකටද? නිවන් දකින්න. මොකද නිවන තියෙන කාලේ මේ ධර්මයේ වැහිලා තියෙන්නේ නැති, දැන් වැහුම් ඇරිලා තියෙන්නේ. වීරිය වඩන මහා උත්තමිය ලෝකේ පහළ වෙලා ඉන්නේ. සමාධි ක්‍රමවේද වලට දැකලා තියෙනවා මේ වෙනකොට මේ මිහිපලේ 12,000කට අධික ජාත සෝතාපන්නයෝ බිහි වෙලා ඉන්නේ. ජාත සෝතාපන්නයෝ කියන්නේ ඊට ඉස්සෙල්ලා අද්භවයක සෝතාපන්න වෙලා මේ අද්භවයේ ඉපදිච්ච පිරිස. මොහොකටද සිංහදෙනි ඔය ඔය උත්තමිය උපදින්නේ දැන් මේ කාලේ? අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න. ඒ කාන්තෙම පිංගතනි අරිහතුන් වහන්සේලා බිහි වෙනවා. දැන්ටත් බිහි වෙලා ඉන්නේ. මං කියන්නේ විශාල ප්‍රමාණයෙන් බිහි වෙන. අරිහතුන් වහන්සේලාගේ මේ බිම හිස්සුන්නේ නැහැ කවදාක්වත්. මිනිස්සු හිතන් හිටියා එහෙම. මාළියදේව මහරහතන් වහන්සේ තමයි අන්තිම මහරහතන් වහන්සේ කියලා. නෑ නෑ නෑ. ඒ කොන්ද පණ නැති අය කියන කතා. අධිගම අන්තර්ධානයේ වුණා නම් මේ ශාසනයක් පවතීදයි. ඔබ හිතනවාද බුදු පිළිමයකට පුළුවන් කියලා ශාසනයක් තියාගෙන ඉන්නේ? අධිගම අන්තර්ධානයේ වෙලා නෑ. ඒක එහෙමම තියෙනවා. ඔබ තුලින් අරිහතුන් වහන්සේලා ඉදිරියේදී බිහි වෙයි. මාර්ගය වඩන්නයි තියෙන්නේ. මුලාවටපත් වෙන්නේ නැතුව. හරි. දුකෙන් තුනෙන් එකක් දැක්කන්. දුකෙන් තුනෙන් එකක් දැකගත්. දැන් යන් ඉතුරු එක දකි. හේතුන්ගෙන් හටගන්න වස්තුවක් කෙරෙහි තණ්හාවක් ඇති කරගත්තොත් ඒක එලෙස පවත්වාගෙන යනකොට නේද පින්වතනි සුව? හොඳට තේරුම් ගන්න මේ කියන්නේ. හේතුන්ගෙන් හටගෙන විද්‍යාමාන වෙන වස්තුවකට ඔබට ආස හිතුනොත් ඒ වස්තුව ගැන, එහෙනම් ඒ ආස හිතිච්ච වස්තුව කියලා කියන්නේ හේතුන්ගෙන් හැදෙන එකක් නේද? එහෙනම් ඒ වස්තුව ඔය විදිහට පවත්වාගෙන යන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ මොකද්ද කරන්න ඕනේ? හේතු සපයන්න ඕනේ නේද? හේතු සපයන තාක්කල් නේද පින්වතුනි අර ඵලය තියෙන්නේ? එහෙනම් ඔබ ඵලයට ආසයි නම් ඵලය එලෙස පවත්වා ගන්න මොකද්ද කරන්න ඕනේ? හේතු සපයන්න. ඔබ ඔය ජීවිතේට ආස නිසා ඔය ජීවිතේ ඔය ලෙස පවත්වාගෙන යන්න නේද පින්වතුනි ඔය ඔක්කොම කරන්නේ? ඔය සියලු සංකාර වඩන්නේ ඔය ජීවිතේ පවත්වාගෙන යන්න නේද? අරහින් හුස්ම අදිනවා, ආයෙෂය අදිනවා, කවනවා, පොවනවා, ලෙඩට බේත් ගන්නවා, අනවශ්‍ය දේ පහ කරලා දානවා, ඇනුමක් ඇඳ ගන්නවා, රස්සාවක් කරනවා, ඔය ඔක්කොම කරන්නේ මොකද? මේ ජීවිතේ පවත්වාගෙන යන්න. එහෙනම් ජීවිතේට ඇලිච්ච කෙනෙක් ඒ ජීවිතයේ එලෙස පවත්වාගෙන යන්න නම් හේතු සපයන්න ඕනේ. හේතු සපයන එක නතර කළොත් මොකද වෙන්නේ? ඔන්න තුන්වෙනි දුක උදා වෙනවා. විපරිණාම දුකේ උදා වෙනවා. විපරිණාම දුක්ඛය කියන එක හරි භයානකයි. ඒකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? සංකාර දුක්ඛය කරන්න. සංකාර වඩ වඩ ඉන්න ඕනේ. හා ගැලවෙන විදිය කියන්නේ නම් බලන්න. සංකාර වඩන එක නතර කළොත් මොකද වෙන්නේ? විපරිණාමයට ගිහිල්ලා දුකයි. හොඳට දකින්න. සංකාර වඩන එක නතර කළොත් විපරිණාමයට යාම නිසා දුක හට ගන්නවා. විපරිණාම දුකෙන් නිදහස් වෙන්න නම් සංකාර වඩ වඩ ඉන්න ඕනේ. ඒ සංකාර වඩන එක දුකක් නෙමෙයිද? දුක. එහෙනම් දැන් මොකද මේ වෙලා තියෙන්නේ? කොටි වලිගේ අල්ලගත්තා වගේ නෙමෙයි. අම්මට දියවැඩියාව හැදිලා. දොස්තර මහත්තයා කියනවා උදේට ඉන්සියුලින් ගහන්න ඕනේ, දවල්ට ඉන්සියුලින් ගහන්න ඕනේ, රෑට ඉන්සියුලින් ගහන්න ඕනේ. ඉස්පිරිතාලේට අරන් ගිහිල්ලා ඉන්සියුලින් ගහන්න ඕනේ කිය. අම්මා ජීවතුන් අතර ඉන්නවා දකින්න කැමති මේ පුද්ගලයා. දැන් හරි කැමති අම්මා ජීවතුන් අතර ඉන්නවා කියන තැනට. අම්මගේ ජීවිතයට කැමති. දැන් මට කියන්නකෝ මෙයා දුකින් නිදහස් වෙන්න පුළුවන් කෙනෙක්ද? මෙයා කොටිවලි කියලා ගත්ත කෙනෙක් නෙමෙයිද? අම්මා මැරුණොත් හේවත් විපරිණාමයට ගියොත් විනාශයට පරිණාමයේ වුණොත් උහුල ගන්න බැරි වේදනාවයි. උහුල ගන්න බැරි තරම් දුකයි. එහෙනම් ඒ දුකින් නිදහස් වෙන්න නම් මේක මොකද්ද කරන්න ඕන? උදේට අම්මාව කරපින්නාගෙන රෝහලට දුවලා ඉන්ජෙක්ෂන් එක ගහගෙන ගෙදර එනවා. කවලපොවල තියාගෙන දවල්ට අරගෙන ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගහලා එනවා. රෑට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගහගෙන එනවා. ආයේ පවදා උදේටත් ඕක කරනවා. එහෙනම් මේ කරගෙන යා මේ ක්‍රියාවලිය සැපයක්ද පින්වතුනි? අම්මව කරපින්නගෙන ඉස්පිරිතාලේ දුවනවා කියන එක සැපයක්ද නෑ. එහෙනම් මේ සංකාර වඩන වැඩපිළිවෙල සැපයක්ද නෑ. සංකාර වැඩි වෙ නැත්නම් විපරිණාමයට යාම නිසා දුකින් පෙළෙන්න ගන්නවා. දැන් ඔබට තේරෙන්නේ නැද්ද මිනදෙනි යමකට තණ්හා වුණා කියන්නේ නිකන් කොටි වලි ගිය අල්ලගත්තා වගේ කියලා. අත ඇරියොත් මොකද වෙන්නේ? අත ඇරියොත් දුකයි ළඟට. එහෙනම් අල්ලගෙනම ඉන්න ඕනේ. කොටිය අදිනවා, පහුරු ගන්නවා, ඒ ඔක්කොගෙම දේරි දේරි අල්ලගෙනම ඉන්න ඕනේ. ඔන්න දුක් තුන. ඔය දුක් තුනෙන් නිදහස් වෙන්න නිදහස් වෙච්ච එක පුද්ගලයෙක් මෙතන ඉන්නවද බලන්න. දැන් මට කියන්න ඔය දුක් තුනම ඇති වෙන්න හේතුව මොකක්ද? තණ්හාව. ආයි කාටවත් දෙකක් නැහැ නේද? අර ඒකයි මම කියන්නේ බුදුදහම තර්ක කරන්න, තර්ක කර කර අවබෝධ කරගන්න. ඔය දුක් තුනම හටගත්තේ තණ්හාකාරයට මිසක් අනිත් කෙනෙකුට නෙමෙයි. උදාහරණයක් ගමු මෙහෙම. ඔබගේ අම්මාට ඉන්සියුලින් ගැහුවා කියලා මට ප්‍රශ්නයක්ද? ඇයි මං ඔබගේ අම්මව මගේ කැමැත්ත දියන්න හදන්නේ නැන්නේ? එහෙනම් මට ඔබ ඉන්සියුලින් ගැහුවත් එකයි නැත්නම් එකයි. ඔබ ඉන්සියුලින් ගහනකන් සංකාර දුක්ඛේ කර කර කර කර කර කර අම්මව ඒ විදිහට තියාගත්ත හැකි. ඉන්සියුලින් ගහන එක නැවැත්තුවොත් විපරිණාමයට යාම නිසා ඔබ අඬනවා හොවගාල. මං අඬනවද? නැහැ. දැන් අපි මලකෙවදල ගියාම මලකෙදර ඉන්න මිනිස්සු මිනිය බදාගෙන අඬනවා. අපිට කිසි ගානක් නැති හින්දා නේද කොල්ලෝ කැරම් ගහයි ඉන්නේ? කොල්ලෝ අඬන්නද කැරම් ගහන? නෑ. හැබැයි ගෙදර අයට දුකයි, ගෙදර අය අඬනවා. ගෙදර අය අඬන්නේ පින්වතුනි විපරිණාම දුක්ඛයේ දැනিলা නේද? විපරිණාම දුක්ඛයේ දැනෙන කල්ම මොකද්ද කළේ? සංඛාර දුක්ඛයෙන් තෙලි තෙලි නේද හිටියේ? සංකාර වඩා ගන්න බැරි තැනට එනකොට මොකද උනේ? විපරිණාමයට ගියා. එහෙනම් සංකාර කර කර මේක තියා ගන්න හදන හැම වෙලාවකම මහ දුකක් විඳලා ඒක කරගන්න බැරි වෙන තැන විපරිණාමයට ගියාම ඊළඟ දුක විදී. එහෙනම් මට කියන්න පින්වතුනි දුක්ඛ දුක්ඛයට හේතුව මොකද්ද? කතා කරන්න ඔක්කොම තණ්හා. අර කිමි යාපනේ කන්ද සාමිගේ පුතා හින්දා අපි පෙළෙන්නේ නැහැ. අපි පෙළෙන්නේ අපේ පුතාහි. එහෙනම් මට කියන්න දුක්ඛ දුක්ඛයට හේතුව මොකද්ද? තණ්හාව. විපරිණාම දුක්ඛයට හේතුව මොකද්ද? සංඛාර දුක්ඛයට හේතුව මොකද්ද? ඒ තණ්හා. එහෙනම් දැන් ඔබ දුක හරියාකාරව දැකගත්තා, ඒ වගේම මේ දුකට හේතුව දැකගත්තා. දුක දැකගත්ත පරිපූර්ණ, දුකට හේතුවක් දැකගත්ත දැන් පරිපූර්ණ. ඊළඟට දකින්න තියෙන්නේ දුක්ඛ නිරෝධය. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති යනාලේ. ඒ තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව ගෙනල්මක් ඇද්ද, මිදීමක් ඇද්ද? එහෙනම් දැම්මට ඔබ කියන්න, ඔය පාලිය අමතක කළා දාන්න, බුදුහාමුදුරුවෝ ඒ කියපු කොටස අමතක කළා දාන්න. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මෙන්න මේක, යමෙක් දුක දැක්කනම් ඒ කෙනා දුක්ඛ සමුදයක් දකිනවා, දුක්ඛ නිරෝධයක් දකිනවා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවටපත් වෙනවා, පටිපදාවත් දැක ගන්නවා. දැන් දුක්ඛ දුක්ඛයට හේතුව මොකද්ද කියලා අහුවාම ඔබ කිව්වේ මොකද්ද? තණ්හාව. බුදුහාඳුරංගෙන් අහගෙනද නැත්තම් දැන් මේ තේරෙන කතාවද මේ කියන්නේ? අන්න දැක්කත්. එහෙනම් දුක දැක්කනම් දුකට හේතුව දකි කියලා සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ ඔන්න ඕක නිසා. එහෙනම් දැන් මේ හරි පාරේ නේද යන්නේ? ආයි බුදුහාඳුරෝ කියපෙහින්ද නෙමෙයිනේ තණ්හාව කියලා කියන්නේ. තණ්හාව නිසා ඒ දුක හට ගන්න බව අවබෝධයටපත් වෙච්ච නිසා. එහෙනම් දුකින් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? නිච්ච වස්තු නැත්නම් අනිච්ච වස්තු නිච්ච කරන්නද? නෑ. මොකද්ද කරන්න තියෙන්නේ? තණ්හාව නිසා නම් දුක ඇති උනේ. තණ්හාව අයින් කරගත්තා නම් හරි. තණ්හාව කියන ප්ලග් එක ප්ලග් පොයින්ට් එකට ගහලා වයර් එක ඇල්ලුවොත් මොකද වෙන්නේ? චිටි චිටි ගානක් එනවද? කරන්ට් එක වදින. එහෙනම් කරන්ට් එක වදින දුක එන්නේ ප්ලග් එක ගහලා හින්දා නේද? ප්ලග් එක පොඩ්ඩක් ගැලවලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒත් වදිනව නේද? එහෙනම් යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධ. ඉතිරි නැතිවම එක බින්දු මාත්‍රයක්වත් ඉතිරි නැතුවම නොයල්මක් ඇද්ද, මිදීමක් ඇද්ද? එහෙනම් ඔන්න ඕක කරගන්නවා. එහෙනම් අර ප්ලග් එකේ එක පොඩි කෑල්ලක්වත් අර හිලේ තියෙන්න පුළුවන්ද? බෑ. ඇද්දලම දාන්න. එහෙනම් දැන් දුක්ඛ නිරෝධය තේරෙන්නේ නැද්ද? එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දැක ගන්නවා. ඊළඟට ප්ලග් එක ගලවනවා කියලා කිව්වට හරියන්නේ නැහැ පින්වතුනි. ප්ලග් එක ගලවන්නේ කොහොමද කියලා දැනගන්න. එහෙනම් මේ ප්ලග් එක ගලවන්නේ කොහොමද කියන මාර්ගයට වැටෙනවා මේ පුද්ගලයා. ඕන් එහෙනම් මේ කියන පුද්ගලයා පින්වතුනි සත්‍ය හතරක් දැකගත්තා. ඉදන් දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදී කියන තැනට වැටුණා. චක්ඛුං උදපාදී වුණා. ඔබට දහම් මැස පහළ වෙනවද? ඉදන් දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදී. ඉදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදී. ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදී. ඕන්න දහම් මැස පහළ. ඔය හතර පිළිබඳ සත්‍ය ඥානයට පත් වෙනවට කියනවා පිංගතනි සෝතාපන්න ඵලයටපත් වුණා කියලා. දැන් ඔබට ධර්මයේ මනාකොට වැටහුණා නම්, ඔය කියපු කරුණු ටික මනාකොට වැටහුණා නම්, දැන් අපි ඇදලා ගමු තව එකක්. අන්තිම පොයින්ට් එක යන්නේ. හරියට තේරුම් ගත්තොත් තින්නතනි ඔබ මේ සතර අපායෙන් නිදහස්. නැත්තම් මේ සතර අපායේ යන එක තමයි ඔබට උළු. එහෙමනම් මට කියන්න, ඔබ යමක් නිසා පෙළෙනව නම් ඒ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සැපයිද දුකයිද? එහෙනම් යද නිච්ඡං තන්දුක්කං නේද. යමක් පෙළෙනවනං වසගේ පවතින් නැත්තං පෙළීම නිසා, අවිනිශ්චිත කම නිසා, පෙළීම නිසා මොකද වෙන්නේ? ඔන්න දුක හටගත්තා. යද නිච්චන් තන්දුක්ක. නැම්මං ඊළඟ ටහනවානි ප්‍රශ්න. යමක් තමන්ට දුක දෙනවනං ඒදේ සාරයිද අසාරයිද? හොඳට උත්තරේ දෙන්න. සාරයිද අසාරයිද? අසාරයි. ආත්මයිද අනාත්මයිද? ඕකට හරියාකාරව උත්තරේ ගන්න. ඔය ආත්ම අනාත්ම කියන දේත් හරි. හැබැයි ඔබ හිතන් ඉන්න තේරුම නෙමෙයි ඒකේ තියෙන්නේ. භවයෙන් භවයට එන ආත්මයක් ගැන නෙමෙයි ඔතන කියන්නේ. ඔතන කියන්නේ පින්වතුනි, අත්ත කියලා කියනවා තමන්ට. ආත්මයි කියලා කියන්නේ මොකද්ද? තමන්ට සුවදායි කියන එක. අනාත්මයි කියලා කියන්නේ තමන්ට සුවදායි නෑ. ඔන්න ඔය අර්ථයෙන් ගන්න. තමන්ට සුවදායි කියලා කියන්නේ සාරයි කියන එක නේද? තමන්ට තමන්ගේ සුවේ පිණිස වෙනවා කියන්නේ කියන්නේ මොකද්ද? සාරයි කියලා නේද? තමන්ගේ සුවේ පිණිස නෑ කියන්නේ මොකද්ද? අසාරයි. දැක්කද සාර අසාර? ආත්ම අනාත්ම කියන දෙකෙන් පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් පද එක්ක එල්ලෙන්න යන්න එපා. පද පටල ගන්න යන්න එපා. ගැටෙන්න යන්න එපා. පටිසම්මිදා මග්ග ප්‍රකරණේ සාරිපුත්‍රයන් වහන්සේ කියලා තියෙනවා, අනිච්චං කයත්තේන දුක්ඛං භයත්තේන අනත්තං අසාරකත්තේනං. අසාර හේයින් අනත්ත කියනවා. අනාත්ම කිව්වෙත් ඕකට තමයි. ඇයි? මොකක්ද අනාත්ම කියන්නේ? තමන්ගේ සුවේ පිණිස නෑ, ආත්ම නෑ, සුවේ පිණිස නෑ, තමන්ට සුව පිණිස නෑ. යමක් දුක දෙනවා නම් තමන්ට සුව පිණිස වෙනවද? නෑ. එහෙනම් පින්වතුනි, මේ ලෝකයේ තියෙන එකම එක වස්තුවක්වත් තියෙනවද පින්වතුනි? එහෙනම් සාර වූ වස්තු. ඇලුනොත් මක් වෙනවද? දුකයි. ඇලුනොත් දුකයි නම් මොන වස්තුවද පින්වතුනි ඔබට සාර? මේට හැතැම්ම දෙහෙකට යහින් ලස්සන රූපයක් තියෙනවා. ඔය වස්තුව ඔබට සාරද? සාරද? කොහොමත් නෑ. ඇයි කොහොමත් නැත්තේ? ඉතින් ඔබ දන්නේ නෑනේ. ඔබ ගාව වස්තුවක් තියෙනවා, ඇලිලා ඉන්නෝ ඔබ. දැන් ඒක සාරද? ඒත් නෑ. ඇයි? ඒත් අසාරයි. ඇලුනොත් මොකද වෙන්නේ? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛයෙන් පෙළෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ලෝකයේ තියෙන කිසිවක් සාරයිද? සාරයිද? නෑ. තථාගතයන් වහන්සේගේ දේශනාවේ කියන්නේ සියල්ල දුකයි. මොකන්ද පින්වතුනි සිය අල්ල කියලා කියන්නේ? අල්ල කියලා කියන්නේ පින්වතුනි අල්ලන්න පුළුවන් පැනට අල්ල. එහෙනම් සිය අල්ල දුකයි කිව්වේ තමන් විසින් අල්ල ගත්තා නම් ආන්ගේ අල්ල ගත්ත ටික ඔක්කොම දුකයි. එහෙනම් පින්වතුනි මේ ලෝකේ අල්ලන්නතු ඉඳලා වැඩක් තියෙනවද ඉතින්? ඈ? අල්ලන්නතු ඉඳලා වැඩක් තියෙනවද? නෑ. ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒත් දුකයි. ඉතින් එහෙනම් මේ සසරේ යන්න ඕනද ඔබ? දැන් මේ සසරේ යන්නේ අල්ලන්න. සසර යනවා අල්ලන්න. ඇල්ලුවොත් දුකයි. එහෙනම් මේ සසර ගමනේ යනවා කියන එක මහා මෝඩ වැඩක් නෙමෙයි. එහෙනම් මේ දුකෙන් පෙලිපෙලි මේ කුණු සසරේ යන්නේ හිතාගත්තේ ඇයි? මෙන්න මේ ධර්ම අවබෝධ කරගන්න පිංගතනේ. මේ තමයි තථාගතයන් වහන්සේ නමක් අප්‍රමාණ දුක් විඳන ලෝකෙට දෙන්න උත්සාහ කරපු දේ. මේ උත්තම බෝධීන් වහන්සේට මම බෝධි පූජා තියලා හරියන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ උත්තම බෝධීන් වහන්සේට කරන පූජාව. මේක තමයි නියම බෝධි පූජාව. කවි ටිකක් කියන එක නෙමෙයි. මේ බෝධීන් වහන්සේ අවියස ඔබ කරන්න ඕනේ ධම්ම අවබෝධ කරගන්න. මගේ ශාස්ත්‍රුන් වහන්සේ බෝධීන් වහන්සේ ඉදිරියේදී මොකක්ද කිව්වේ? කවි කීකී බෝධිය වටේ ගියාද? නෑ. බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කළා. එහෙනම් ඔබ බෝධීන් වහන්සේ නමක් යන්න ගිහිල්ලා මොකද්ද කළ යුත්තේ? සමන් පුතාගේ ග්‍රහබල දුර වේවා කීකී ඉන්න එකද කළ යුත්තේ? පින්වදිනේ, මේ උත්තම බෝධීන් වහන්සේ යන්න ගියාම ඔබට හිතෙන්න ඕන දේ තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ සද්ධර්මය අවබෝධ කර බෝධිය යට මම මේ ලෝකේ අල්ලන්න තැත් කරන්නේ ඇයි? මේ බෝධිය ගාව තමයි මගේ තථාගතයන් වහන්සේ, මගේ ශාස්ත්‍රඥ වහන්සේ සියලු දේ පහරලා දැම්මේ. මේ ලෝක වස්තු සියල්ල කත්ත දැම්මා. ඒ දාපු කක්ක නේද පින්විතනි අදව පොළුවේ තියන්නේ? සත්පුරුෂයන් වහන්සේලා පහ කරලා දාපු කක්ක නේද අද මිනිස්සු ඔළුවට තියන්නේ? මිල මුදල් පහ කළා, වස්තු පහ කළා, ගෙවල් දොරවල් හරගමාන අමුදරුවෝ ඒ සියල්ල පහ කළා. දැන් සත්පුරුෂයෝ පහ කරද්දී අහත්පුරුෂයෝ මොකද කරන්නේ? මෝඩ පුරුෂයෝ මොකද කරන්නේ? අරන් ඔළුවට තියාගන්න. අනේ කොච්චර වටිනවද කියලා ගහමරා ගන්නව අර දේවල් වල. ඔන්න ඕක තමයි පින්වතුනි ජීවත් වෙනවා කියලා මිනිස්සු කරන්නේ. එහෙනම් දැන් මේ වෙලාවේ ඔබට කරුණු කීපයක් අවබෝධ වෙන්නේ නැත්නම් පළමු දෘෂ්ටියෙන් නිදහස් වෙන්න ඕනේ. මේ ලෝකේ අපි වශයෙන් පවතින්නේ නැහැ. හැම මොහොතක්ම මේක මෙනෙහි කරන්න. එතකොට ඔබට ඔබගේ දරුවත් එක්ක කේන්ති යන්නේ නැහැ කවදාවත්. ඔබ හිතනවා ඔබගේ දරුවත් එක්ක ඔබට කේන්ති යන්නේ දරුවව හදාගන්න කියලා. නැහැ. දරුවව හදාගන්නම නෙමෙයි ඔබ දරුවට ගහන්නේ. කේන්ති ගිහිල්ලා ගහන්නේ. බේරෙන්න හම්බෙන්නේ අප්‍රමාණ පව් පිරෙනවා. අම්මා හින්ද බේරිලා යන්නේ මහදන්න එපා. තාත්තා හින්ද බේරෙන්න හදන්න එපා. කේන්ති ගිහිලා නෙමෙයි නම් ගැහුවේ අන්න පව් නැහැ. හොඳට බලන්න ඔබ දරුවට තරවටු කරන වෙලාවේ ඔබ කේන්තියෙන් දින්නේ නැද්ද කියලා. ගහන්න හිතෙනවද පින්වදනේ කේන්තියක් නැතුව? ඈ මුවෙක් නෙමෙයිනේ, මුවදඩේ මේ යනව නෙමෙයිනේ. තමන්ගේ දරුවට ගහන්න හිතෙනවද කේන්තියන්නේ නැතුව? නෑ, කේන්ති ගිහිල්ලා ගහන. ඒක වැරදියට පාර පැන්නත් අල්ලගෙන ගහනවා. ඇයි? කේන්ති ගිහිල්ලා ගහන්න. නැත්තම් කියනවනේ මගේ පුතේ පාර පයින් එපා මගේ අම්මා. එහෙම කියනවනේ. කේන්ති ගිහිනේසම තමයි අල්ලගෙන කටතල කන ගහලා දාන්නේ දෙක තුන. ඒ වගේම කියනවා හදාගන්නනේ ගැහුවේ. ඒක නිසා පව් වෙන්න විදිහක් නැහැ. තිංගුදිනි හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔය දේ හොඳට මතක තියාගන්න. ඔබගේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා පන්තියේ දෙවනිය වෙලා ආහම ඔබ ගැටෙනවද නැද්ද? ඇයි ඔබ ගැටෙන්නේ? ඔබගේ හිතේ තිබුණේ මොකද්ද? පළවෙනිය දැක්කද? ඔබ වසඟේ පවතින්නේ නැහැ පින්වතුනි. මේ ලෝකේ හේතුන්ගෙන් හටගන්නවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් දරුවට උගන්වන්න පුතේ උඹට පුළුවන් විදිහට මේක කරපන්. එන ප්‍රතිඵලය අපි බාරගම්. ඇයි? මේ ලෝකේ ඵල හදන්න පුළුවන් జగතෙක් නැහැ. හේතු එකතු කරන්න පුළුවන් జగత్తు විතරයි ඉන්නේ. එක ඵලයක් හදලා පෙන්වන්න පුළුවන් නම් මට විද්‍යාඥයෙක් සෝඩියම් ටිකක් ක්ලෝරීන් ටිකක් එකතු කරනවා සෝඩියම් ක්ලෝරයිඩ් හදන්න. එකම එක විද්‍යාඥයෙක්වත් ඉන්නවද සෝඩියම් ක්ලෝරයිඩ් හදපු මෙච්චරකල්? නැහැ. විද්‍යාඥයා මොකද කළේ? සෝඩියමුයි ක්ලෝරීනුයි එකතු කළා. හැදුනේ ධර්මතාවය. ඒ ධර්මතාවයට කියනවා නිබ්බත්ති ලක්ෂණය කියලා. ඔබ ඔබගේ ශරීරයට මස් එකතු කළාද? නෑ. ඔබ දැන් මේ කෑම නේද? බත් නේද ඔබට දැම්මේ? දැන් අත කපල බැලුවොත් බත් එයිද එළියට? ඈ අනල අනපු බත් එහෙම වැක්කෙන්නේ එතනින් එළියට? නෑ, වැක්කෙන්නේ ලේ. ඔබ බිව්වේ ලේද? නෑ. ඔබ බිව්වේ වතුර. ඔබ කෑවේ කෑම. නමුත් ඇඟේ තියෙන්නේ වෙන එකක්. එහෙනම් හේතු ටික සපයන්න විතරයි පුළුවන්, ඵල හදන්න බෑ. එහෙනම් ඔබගේ දරුවාට කියල දෙන්න පොඩි කාලින්දලා පුතේ මහන්සියලා වැඩ කරපන් එන්න ප්‍රතිඵලය අපි බාරගම්. හැම තැන මෙහෙමයි. හැම කෙනෙක්ම මහන්සියලා වැඩ කරන්න එන්න ප්‍රතිඵලය බාරගන්න. හේතුව ඔබට පල හදන්න බෑ. පල කියන්නේ උදාවෙවී තියෙන එක. හේතුන් එකතු වෙමින් උදාවෙවී තියෙන එකට කියනවා පින්වතුනි ඵලය කියලා. එහෙනම් මේ ලෝකේ මේ දුක් තුනත් එක්ක හතන් කර කර මොකට ආයි උපදින්න? ඔය දුක් තුනෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද පින්වතුනි? තණ්හාව තියෙන කෙනාට ඔය දුක් තුනෙන් ගැලවෙන්න පුළුවන්ද? නෑ. හොඳටම විශ්වාසයි නේද ඒක? හරි. එහෙනම් දැන් මට කියන්න ඔබට ආයි උපදින්න ඕනෑද? ඔබට ආයි උපදින්න ඕනෑද? හොඳටම විශ්වාසද? ඒකත් ඔබ වසඟේ තියෙනවද? දැන් මෙතන ඉන්න හැමෝටම උපදින්න ඕනේ. දැන් උපදින්න නැතුව තියෙයිද? නෑ. උප්පත්තිය කියන්නේ ඵලයක් නේද? ඔය ඵලය නම් ඒක උප්පත්තිය කියන්නේ ඵලයක් නම් හේතු සපේනකල් නේද පින්වතුනි ඔය ඵලය හැදෙන්නේ. එහෙනම් උප්පත්තිය පිණිස හේතු සපේනකල් උප්පත්තිය හැදෙනවා. හේතු සපේන එක නතර කළොත් උප්පත්තිය නැති වෙනවා. උදා වෙන්නේ නැහැ. ඒක ඇතිවීම නැතිවීමෙන් පණවන්න බෑ. ඕක අග්නි වජ්ජිගොත්ත පිරිවැජියා බුදුහාමුදුරු ඉස්සරහට ගිහිල්ලා අහනවා විවිධාකාරයේ ප්‍රශ්න අහලා. මේ පිරිවැජියා බොහෝම සන්තෝෂෙන් ඉන්නේ. දැන් තථාගතයන් වහන්සේ මනාකොට දහම් දෙසලා අන්තිමට අහනවා ප්‍රශ්නය, ස්වාමීනි ඔය අරිහත්ත්වයට පත් වෙන උත්තමයෝ ආයි උපදිනවාද? බුදුහාමුදුරුවෝ කියනවා එහෙම කියන්න බෑ. ආයි හට ගන්නවාද කියලාම ආයි එහෙම කියන්න බෑ. ආයි හට ගන්න නැද්ද? එහෙම කියන්නත් බෑ. හට ගන්නෙවත් හට ගන්න නැත්තේවත් නැද්ද එහෙනම්? එහෙම කියන්නත් බෑ. ඔන්න ගේන්ති ගියා මනුස්සයා. මෙච්චර වෙලා නම් මම ඔබ ගැන බොහොම ශ්‍රද්ධාවෙන් හිටියේ. දැන් නම් මට එපා වුණා. ඇයි එකක්වත් නැහැ කියනවනේ. ඒලයි බුදුහාඳුරෝ කියනවා අන්‍ය දහමක් දැනගෙන ඉන්න උඹ වගේ මෝග පුරුෂයෙකුට මං කියන එක තේරෙන්නේ නැහැ. මං උදාහරණකින් කියන්නම්කෝ. හිතන්න කියනවා ගින්නක් තියෙනවා කියලා මෙතන දර වලින් හැදිච්ච. බුදුහාඳුරෝ කියනවා මේ දර වලින් හැදිච්ච ගින්න දර ටික ඇවිලිලා ඇවිලිලා ඇවිලිලා නිමිලා ගියොත් මේ ගින්න කොහේටද ගියේ? මේ ගින්න කොහේටද ගියේ කියලා අර පරිත්‍රාජකයන්ගෙන් අහනවා පිරිවැජියාගෙන්. එලා කියනවා ස්වාමීනි එහෙම කියන්න බෑනේ කොහෙටද ගියේ කියලා. දර නිසා හටගත්ත ගින්න දර නැතිවීම නිසා නැති වුණානේ. මේක කොහෙටද ගියේ කියලා කියන්න බෑනේ. අන්න ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ජීවිතත් ඔහොම තමයි. හේතුන් නිසා උදා වෙවි තියනවා. හේතු නැති වුනහම උදා වෙන එක නතර වෙනවා. එහෙනම් යන්නේ කොහෙටද ආවේ කොහෙන්ද කියලා කියන්න පුළුවන්ද? නෑ. එහෙනම් ආවේ කොහෙන්ද යන්නේ කොහෙන්ද කියලා පණවන්න බෑ පින්වතුනි. හේතු සපේනකල් විද්‍යාමාන වෙවි තියනවා. හේතු සපේන එක නතර වෙච්ච ගමන් නිර් උදා වෙනවා. ආයි උදා වෙන්නේ නෑ. එච්චරයි. එහෙනම් අරිහතුන් වහන්සේ කියලා කියන්නේත් පින්වතුනි මේ උදා වීම නවත්තපු කෙනෙක් නිර්ුදා හේවත් නිරෝධ කරපු කෙනෙක්. උදා වෙන්නේ රාග ද්වේෂ මෝහ නිසා. එහෙනම් නිර්ුදා වෙන්නේ රාග ද්වේෂ මෝහ නිරෝධ කරන නිසා. එහෙනම් රාගක්ඛයෝ නිබ්බානං නෙමේද? ද්වේෂක්ඛයෝ නිබ්බානං නෙමේද? මෝහක්ඛයෝ නිබ්බානං නෙමේද? එහෙනම් වෙන කොහෙද පින්වතුනි නිවන කියන්නේ? නිවන කිව්වේ ඔන්න ඔය ටික. දැන් ඔබ තීරණයක් ගන්න. මේ යථා ධර්මයේ ඇහි ඇහි ඔබ මොකද්ද එතනින් එහාට කරන්නේ කියන එක ඔබ තීරණයක් ගන්න. මම තරුණ තරුණියන්ට අවවාදයක් දෙන්න. ඔබ යන්නේ ඉස්සෙල්ලා මෙතන ඉන්න මේ වයසක අපේ පිරිසකින් අවුරුදු 50කට විතර වැඩි අපේ පිරිස මෙතන ඇති. ඔය තරුණ තරුණිය මේ වයසක පිරිසකින් පොඩ්ඩක් ලං වෙලා අහන්න. සතුටින්ද ඉන්නේ? හරි සාරයිද ජීවිතේ කියලා. ඒ අය දෙන උත්තරෙත් එක්ක ඔබට ගලපලා බලා ගන්න පුළුවන්. ඒ අය කිව්වොත් ඔව් ඔව් හරි සාරයි, ආපු මග නම් පුදුම සාරයි, පුදුම සතුටකින් මේ ජීවිතේ මෙච්චරකල් ආවේ කියලා. මේ තරුණ තරුණියොත් ඔය ජීවිතේ යන්න පටන් ගන්න. හැබැයි ඒ අය කිව්වොත් අනේ අසාරයි, අනේ අසුභයි, මේක නම් මහ දුක්ගොන්නක් කියලා මේ ආපු ජීවිතේ. ඔබට මොලයක් තියෙනව නම් පින්වතුනි, තරුණ තරුණියනේ හිතලා බලන්න, ඔය පාරේ ගියොත් ඔය අඳෝනාව ඔබටත් තව අවුරුදු 20කින් කියන්න වෙනව නේද කියලා. මං හිතුවේ ඔච්චරයි. මේ අඳුම මාරු කරන්න තීරණය ගන්න මං හිතුවේ ඔච්චරයි. අවුරුදු 50ක් 60ක් ගිය කිසිම කෙනෙක් අද සන්තෝෂෙන් නෙමෙයි නම් ඉන්නේ. ඒ අය ගිය පාර වැරදි. ඒක ඒ අයගේ දෝෂයක් නෙමෙයි. ඒ අයට හරි පාර හම්බුන්නේ. එහෙනම් ඒ ගිය පාර වැරදි බව දැන දැනත් ඔබත් ඒ පාරේ මේ යන්න හදනවා නම් ඔබ හරි මෝඩයි. වහ වහ බින්දුනේ ඔය පාර වෙනස් කරන්න. දුකින් මිදෙන පාරේ යන්න, දුකින් මිදෙන පාරේ ගියොත් දුකින් මුදව ගන්න පුළුවන් තමයි. හැබැයි දුක්සහිත පාරේ ගියොත් ඕකේ මැලි ඇලි ඉඳලා භවෙන් භවයට සැරිසරන මොකෙක් හරි වෙලා ඉන්න පුළුවන්. අවසාන කොටස බේමු. එහෙනම් දැන් තරුණ තරුණිය මනාකොට සිහි කරගන්න ඕනේ කරුණ. දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවද අරිහත්ත්වයට පත් වෙලා නිවන් දකින්නවද? ඔන්න ඔය තීරණ දෙක තමයි ගන්න තියෙන්නේ. ඔබ ඔය තීරණෙන් දෙවනි තීරණයට ආවනම් ඔබ වෙනුවෙන් අපි ආරාම විහාර ඉදි කළා තියෙන්නේ. ඕනේ කෙනෙකුට ඇවිල්ලා පැවිදි වෙන්න පුළුවන්. අපි යතිවරයන් වහන්සේලා ඔබව පැවිදි කරයි. ඔබට තියෙන්නේ උට්ටාන වීරයෙන් යුක්තව මේ භව ගමන නසා ගන්න වැඩපිළිවෙල කරන්න. ධර්මයයි ඔබයි ආරාමයක් ඉදි වෙන්නේ යන්නේ ඒකට. හුදෙක්ම නිවන් අවබෝධය පිණිස පමණයි. මේ සද්ධර්ම දේශනාත් නිවන් අවබෝධය පිණිස පමණයි. ඒ ආරාම කටයුතු හුදෙක්ම නිවන් අවබෝධය පිණිස පමණයි. වන්දනා කරුවන්ට ඒවැ ඉඩක් නැහැ. වන්දනාවට පාත්‍ර වෙන වස්තුන් ස්ථාපිත නොකර ඉන්නේ ඒකයි. නැත්තං එහෙම වන්දනා නඩ ඇවිදilla මහා හයියෙන් බෝධි පූජා තියන්න ගත්තාම අර උත්තමයන්ට නිවන් දකින්න වෙන්නේ නැහැ. අද පින්වතුනි ශ්‍රී මා බෝධි හාමුදුරුව කියලා කියන්නේ නිවන් දකින උත්තමයන්ට මහා ශ්‍රේෂ්ඨ තැනක්. රුවන්වැලි සෑ හාමුදුරුව කියලා කියන්නේ නිවන් දකින්න ඉන්න පුද්ගලයන්ට මහා ශ්‍රේෂ්ඨ තැන. නමුත් පුළුවන් ද කිට්ටු වෙන්නවද? ඔය තැන් දෙකට පුළුවන් ද කිට්ටු වෙන්නවත් නිවන් දකින්න ඉන්න අයට? හපෝ බෑ. ඇයි? කෑ ගහගෙන නේ වඳින්නේ. එතන ගිහිල්ලා කෑ ගහනවා, වඳිනව නෙමෙයි. පුළුවන් තරම් හයියෙන් තමයි ගාථාව කියන්න ඕනේ. ඇයි? අර ගැබේ ඉන්න අයට ඇහෙන්නේ නෑ. ධාතු ගර්භයේ ඉන්න අයට ඇහෙයි. නැත්නම් චාතුම් මහ රාජිකේ ඉන්න අයට ඇහෙයි. ඉතින් අර භාවනාවක් කරගන්න ඕනේ මහ උතුමන්ට ඒ ස්ථාන අකැපයි අද. ඇයි ඒ අයට එතන ඉඳගෙන ඒක කරන්න බෑ? මහ හඬින් ශබ්ද නගන නිගණ්ඨයෝ වගේ පිරිසක් එතනට ඇවිදilla කෑ ගගහ වඳින. ඉතින් ඔබ ඕවා කරන්න එපා. ඔය ස්ථාන වලට යන්නත් එපා. එහෙම නිවන් දකින්න මහ උතුමන්ට ඉඩ දෙන්න එතනට ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගන්න. පින්වතුනි මේ ස්ථාන මහා ශ්‍රේෂ්ඨයි. නිවන් දකින්න මහ උතුමන්ට මහා ශ්‍රේෂ්ඨ තැනක් මේ ස්ථාන. ඒ කිරණ වදිනකොට ධ්‍යාන ශක්තිය නවදි වෙලා එනවා. නමුත් අද ඒ උත්තමයන්ට මේ ස්ථාන වලට ළඟා වෙන්න විදිහක් නැහැ. හේතුව අර නිගණ්ඨයෝ වගේ පිරිස් ගිහිල්ලා මහා හයියෙන් කරන සද්ද. තව කට්ටියක් ඩඟුඩුගු ඩඟුඩුගු ඩඟුඩුගු ගගහ ඒක වටේ යනවා. ඉතින් නිවන් දකින උත්තමය කොහොමද මේක කරගන්න? මම එයාට දොස් කියනවා නෙමෙයි. ඉතින් මම ඔබට කියන්නේ මේ සම්බුද්ධ ශාසනය දඟුඩුඟු නෙමෙයි. මේ සම්බුද්ධ ශාසනය ආර්ය තෘෂ්ණී භූතභාවයට උරුම තැනක්. මේ වෙලාවේ ඔබ බණ අහනවා මං හිතන්නේ 3-400ක් මෙතන. මේ මට පේන තෙක්මානේ. ඉන්දි කට්ටක් වැහුණත් වැටුණත් ඇහෙනවා. ආර්යෝ කියන්නේ ඔන්න ඔහුම ජාතිය. හැබැයි ඔබ ආර්යද නැද්ද කියලා දැනගත්ත හැකි මං ගියා. ඒකයි වැඩි. ඔන්න ඔහොම ඉන්න ඕනේ. සිද්ධස්ථානයකට ගියාම භිංගුදිනි වන්දනා කරන්න හිතෙන් මහා අයියෙන් කෑ ගහන්න එපා. මොකද හේතුව තව කෙනෙකුට ඒක බාධාව. සාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ කෑ ගහන දේවල් නැහැ, කෑ ගහ කියන දේවල් නැහැ. කෑ ගහලා කියනවා නම් මේ වගේ ධර්ම දේශනයක් කෙනෙක් කියනවා අනිත් අය අහනවා. ඉතින් කොහොමත් ඔබට විතරක් කිව්වට මේක වෙන්නේ නැහැ. ඉතින් අර ස්ථාන දෙක අද නිවන් දකින උතුමන්ට අකැප මට්ටමටම ඇවිල්ලා අපි නිවන් දකින වීරය කරද්දි සිංහදෙනි අපිට සිද්ධ වෙනවා ඒ ළඟ කැලෑ වලට රිංග ගන්න. ඒ රස්නේ ඕන නිසා, ඒ කිරණ ශක්තිය ඕන නිසා ඒ ස්ථාන ළඟට යන්න ඕනේ. නමුත් ළඟ විඳගෙන වැඩේ කරගන්න බෑ. ඇයි මිනිස්සු ඇවිල්ලා කෑ ගන්න? වඳින්න තමයි ඉන්නේ. එතනද හල්පල් කියන්නේ නැහැ තමයි. කෑ ගන්න. වඳින්නේ කෑ ගගා. ඉතින් ඕවා සුදුසු නෑ මේ ශාසනයට. නමුත් ඉතින් මං ඕවා හදන්න යන්නේ නැහැ. නිවන් දකින්න ඉන්න පිරිසකට නිවන් දකින්න මේ මඟ කියලා දීලා. මට ඕනේ පින්වදෙනි මගේ නිවන. ඔබ නිවන් දකින්නවද නැද්ද කියන එකට වඩා මට අවශ්‍යයි මන් නිවන් දකින්නවද නැද්ද කියන එක. මම ගෝපල්ලෙක් නෙමෙයි. බණ ටිකක් දැනගෙන අනුන්ට බණ කිය කී යන කෙනාට බුදුහාඳුරෝ කියලා දෙන්නේ ගෝපල්ලා කියලා. ගෝපල්ලා කියලා කියන්නේ පින්වදෙනි උදේට හරක් ටික දක්කගෙන කැලේට ගිහිල්ලා කවලා පොවලා නාවලා හවසට හරක් ටික ගාලට ගිනන් දානවා. කිරි ටික දුවාගන්නේ කවුද? අයිතිකාරයෝ. ගොම ටික ගන්නෙ කවුද? අයිතිකාරයෝ. එහෙනම් කිසිම ඵලයක් ලබන්නේ නැත්තේ කවුද? ගෝපල්ලා. එහෙනම් තථාගතයන් වහන්සේ බණ ටිකක් දැනගෙන තමන්ගේ වැඩේ නොකර කිය කී යන අයට කිව්වේ ගෝපල්ලා කියන නාම. එහෙනම් මං ගෝපල්ලෙක් නෙමෙයි. මම මේ ඔබට බණ කියන්නේ මට වැඩ නැතුව නෙමෙයි කියලා කියන්නේ ඒකයි. එක ඔබ කෙරෙහි තියෙන අනුකම්පාව, දෙක ශාස්ත්‍රූ ශාසනයෙන්ට තියෙන ණය ගැතිකම්. ශාස්ත්‍රූ ශාසනයෙන්ට තියෙන ණය ගැතිකම්. එහෙනම් දැන් ඔබ බලා ගන්න ඕනේ ඔබ විසින් මොකද්ද කළ යුත්තේ කියලා. වහ වහ නිවන් දකින්න උත්සාහ කරන්න. මම ඔබට නිවන් දකින්න උත්සාහ කරන්න කියන එක වැරදිද? එහෙම වැරදි නම් ඔබට පුළුවන් අමුවක් බාගත වෙන්නේ. ඔය තියෙන්නේ මට මොකෝ? ඔය හතර පහේ තියෙන්නේ වැඩි හරියක් යන්නේ එතනටනේ. ඔබ දන්නවනේ බුදුහාමුදුරුවෝ කියපු කතාව, නියමිතට පස් දිග අරගෙන කිව්වේ මහ පොළවේ තියෙන වැලි කැට ගන්නට හතර පහේ යනවා. මේ නියමිතේ තියෙන පස් ගන්නට සුගති ගාමි වෙනවා. එහෙනම් සක්වලක තියෙන ලෝක 31 ලෝක 27ක්ම සුගතිගාමි. ලෝක 4යි තියෙන්නේ දුගතිගාමි. එහෙනම් මහ පොළවේ තියෙන වැලි කැට ගන්න දුගතිගාමි වෙනවා කියන්නේ මහ පොළවේ තියෙන වැලි කැට ගන්නට යන්නේ ලෝක 4කට විතරයි. මේ නියමිතේ තියෙන පස් ටික ලෝක 27කට මෙදෙන්න ඕනේ. මේ මාර්ගය නොවන හිටියොත් ඔබට මොකද වෙන්නේ කියලා ඔබ හොඳට හිතන බලන්න. මම ඒ කාන්තෙම දෙයක් දන්නවා, අමු අපාය තමයි මේ. දැන් හිතෙන්න මුලම් බය කරනවනේ අපිව. නෑ, මම මෙතනට ආවේ ඔබව බය කරන්න නෙමෙයි, නිර්භය කරන්න. බය කියලා කියන්නේ පින්වදෙනි භවයට අය වෙනවා කියන එක. යමෙක් භවයට අය වුණා නම් ඒකා භය වුණා. යමෙක් භවයට අය නොවන්නේ නම් ඒකා නිර්භය වුණා. එහෙනම් මං ආවේ ඔබ බය කරන්න නෙමෙයි, නිර්භය කරන්න. ඔබ භවයට අය වෙන එක නවත්තන්න. එහෙනම් හිතන්න එපා මං ඔබව බය කළයි කියලා. ඔය බල්ලෙක් පූසෙක් කුණු වෙලා පාරේ ඉන්නවා දැක්කහම පොඩ්ඩක් හිතන්න, ඔබගේ ඔළුව ඒකට හයි කළා. ඔය මාර්ගය වඩන්න බැරි නම්, දැනුත් තරුණ තරුණියන්ට හිතෙනවා නම් මං හෙට ඉඳලම තව මුදලාලි කෙනෙක් හොයාගෙන ඌට කමුර කමුර අවුරුදු 55ක් 60ක් ගත කරන්න ඕනේ කියලා. හොඳට බලාගන්න සිංහදෙනේ පාරවල් ලයින් වල ඉන්න බලුකුණු, ඔය බලුකුණත් මිනිස්සෙක් වෙලා ඉන්න කාලෙක මේ සද්ධර්මය මෙහෙම කියද්දි ඒකට විරුද්ධව කතා කරලා සද්බස බැහැර කරලා, අනේ ඔය මොන නිවන්ද පිස්සු කතා කරනවා කාලවිල ජොලියේ හිටහන් කියන බලු බව උරුම කරගෙන ඉන්නේ. හොඳට දකින්න, ඒක දැකලා අපරාධේ අපරාධේ කියන්නේ නැතුව පෙරාදේ පෙරාදේ කිය. අපරාධයෙන් නිවන් දකින්න බෑ, නිවන් දකින්න පුළුවන් පෙරාදේ. අපරාධේ කිව්වේ අපර අර්ධය, අපර අර්ධය විතරක් දැකලා හරියන්නේ නැහැ, පෙර අර්ධයක් දැකලා බලන්න. ඒ දුක් විඳින සත්වයාගේ හදිය දිහා දැකලා හරියන්නේ නැහැ, ඔය දුක් විඳින සත්වයා උතන්ට වැහන්නේ කොහොමද කියලා හිතලා බලන්න. ආන්න එතකොට තේරෙනවා මාගාවත් දහ බලු වැඩ තියෙනවා නම් මටත් ඔය ටිකනේ උරුමේ කියලා. අන්න මිදිල යනවා. ඔබගේ අතේ තීරණේ තියෙන, ඔබ තීරණේ කළා නම් නිවන් දකින්න සියලු දේ අපි සම්පාදනය කර, කුසට ආහාරක් දෙනවා, ඉනට වස්ත්‍රයක් දෙනවා, ලෙඩට බේතක් දෙනවා, හිසට සෙවණක් දෙනවා, ධර්මය දෙනවා, වීරිය නගන්න කටයුතු කළා දෙනවා, වෙන මොනවද ඕනේ නිවන් දකින්න? වෙන මොකුත් ඕනේ නැහැනේ. එහෙනම් නිවන් දකින්න ඕන වෙන්නේ ඔබව විතරයි. ධර්මයයි ඔබයි ආරාමය සෙප්තැම්බර් පළවෙනිද වෙනකොට 80ක් විතර පිරිස පැවිදි වෙලා මේක පටන් ගන්නවා. මේ පටන් ගන්න පළමු පටන් ගැන්මට 80කට කිට්ටු සංඛ්‍යාවක් ඉන්නවා. ලිස්ට් එකේ ලං 100 ගානක් තියෙනවා. එන්න බලන් ඉන්න අය. මට හොඳටම විශ්වාසයි පළවෙනි අවුරුද්ද විතර ඉවර වෙනකොට භික්ෂුන් වහන්සේලා 500ක් විතර වැඩ සිටිනවා. ඔයත් තාම. ඔබ දැන් අහලා තිබ්බ විතරයි නේද? බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලා 500ක්, රහතන් වහන්සේලා 500ක් පිරිවරාගෙන වැඩියා කියලා. ඔය 500 ගණන් අහලා තිබ්බ විතරයි ඉස්සරහට දකින්න හම්බුවේ. 500 ගණන්. ධර්මය අහන අහන කෙනා පිංතුනි අවබෝධය තුළ මේක සාක්ෂාත් කරගන්න එනවා. දැන් ලෝකෙට පහළ වෙලා ඉන්න තරුණ තරුණියෝ මෝඩයෝ නෙමෙයි. මේ දහම ඇහෙනකොට ඒ හේතු වාසනාව තියෙන උත්තම පිරිස ඒ දෙසට නැඹුරු වෙනවා. ඕකට ඉතින් බාධා කරනවා දෙමාපියෝ. එහෙම ඉන්නවා ළමයි මං හිතන්නේ ඒක 30කට 40කට වඩා. දෙමාපිය අවසරේ නැතුව, දෙමාපිය අවසර ලැබෙනකම් බලන් ඉන්න දරුවෝ ඉන්නවා. මේ ස්පිරිතාලෙත් ඉන්නවා එක දරුවේ. අපිට මාධ්‍යයක් කරහා ආරංචිය ලැබුණා එතුමගේ. අවුරුදු 19දී පැවිද්දට යන්න ආසාවෙන් හිටපු මේ දරුවට අම්මා යන්න අවසර දීලා නැහැ. අම්මා රණ්ඩු කර කර ළමයාව තියාගෙන අද දරුවට අවුරුදු 29යි. මේ ස්පිරිතාලේ ඉන්නේ. මොන අපරාධයක් දරා අම්මා කළේ? ඔබ හිතලා බලන්න. මොන අපරාධයක්ද ඒ අම්මා කළේ කියලා. 19දී ඒ දරුව සසුන් ගත වුණා නම් මේ වෙනකොට අරිහතුන් වහන්සේ නමක් වෙන්නේ නැති නේද? වීරවන්තව මේ දහම පරිශීලනය කළා නම් අද නිකම්ම නිකම් මැරිලා යන්න වෙනව නේද? ඔබත් නිකම්ම නිකම් මැරිලා යනව නේද? මේ වැඩේ කරගත්තේ නැත්නම් ඔබත් නිකම්ම නිකම් මැරිලා යනව නේද? හිතලා බලන්න ඔබ විසින් මොකක්ද කළ යුත්තේ කියලා. අපි අධිස්ථාන කරනවා පින්වතුනි මේ දරුවව තව මහ කාලයක් ජීවත් වෙන්න. ඒකට හේතුව ඔය ඇඳුවට ඉඳගෙන මේ වැඩේ ඉවරයක් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. මොකද හේතු වාසනා වන්තයෙක් නිසා වෙන්නේ නැති. මේ දරුව 19 දී ඩාලේ යන්න ගියේ. එනි මං අම්මලා තාත්තලාගෙන් ඉල්ලන්නේ. මේ කාලෙට බිහි වෙන දරුවෝ හරි ශ්‍රේෂ්ඨයි. සමහර තිර දරුවෝ මේ දරුවෝ මේ සත්‍යර්මයේ අවබෝධ කරගෙන මේකෙ මිදෙන්න ඕනි වුණාම ඒ දරුවන්ට ඒ අවස්ථාව උදා කරලා දෙන්න. ඒ දරුවන්ට විරුද්ධ වෙන්න එපා. ඔබට නොතේරෙන දේ දරුවට තේරුණා කියන එක දරුවගේ වරදක් නෙමෙයි. ඒක ඔබේ වරදක්. ඔබට තේරෙන්නේ නැති එක. දරුවට පිහිට වෙන්නේ කටයුත්ත කරගන්න. ඒ වගේ ශ්‍රේෂ්ඨ දරුවෙක්ගේ අම්මේ තාත්තෙක් වෙන්න ලැබෙන එක මහා වාසනාවක්. ඔබ කැමති ඔබගේ දරුවා දොස්තර කෙනෙක් කියන්නේද අරිහතුන් වහන්සේ නමක් කියන්නේද කියලා ඔබ හිතලා බලන්න. මේ කාලේ බිහි වෙන දරුවෝ ගැන මම ඔබට එක දෙයක් පෙන්නන්න. මේ මේවා ගොඩාක් අපි ගාව තියෙනවා. මොකද අපි මේ ජාත සෝතාපන්න පිරිස් ගැන ඇහැ ගහගෙන ඉන්නේ. අවුරුදු 3ක දැරියක් කියන දෙයක් මම ඔබට දෙන්නන්න යන්නේ. දරුවට අවුරුදු 3යි. මෙදෙනින් නායකෙන් භාගයක්වත් ඔක අහලවත් නැති වෙන්නේ. ඒතං සංසං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හංකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. දස සංඥා සූත්‍රයේ විරාග සංඥාවයි නිරෝධ සංඥාවයි එකතු කළොයි දරුවෝ ඒ කිව්වේ. අවබෝධයෙන් කිව්ව නොවෙන්න පුළුවන්. ඕක කටපාඩම් හිටියා කියන්නේ. සබ්බෝ පදිපටි නිස්සග්ගෝ කටපාඩම් හිටියා කියලා කියන්නේ. මේ දහම ඇසුරු කරපුවායි නෙමෙයිද මේ සංසාරේ. ඒකයි පින්නතුනි කිව්වේ ජාත සෝතාපන්නය 12,000 ගතික ප්‍රමාණයක් බිහි වෙලා ඉන්නේ. ඔය හැම කෙනෙක්ම අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා මැරෙන්න කලින්. අරිහතුන් වහන්සේලා බිහි වෙනවා පින්නතුනි. ඔය 26 වෙනිදා මහා අදිස්ථාන පූජාවක් තියෙනවා තිරිසක් විසින් කරන. අන්නේ උත්තම සත්කාරයට පුළුවන් විදියට සහභාගි වෙන්න හැම කෙනෙක්ම. රුවන්වැලිසෑ හාමුදුරුවෝ ගාව මහා සත්‍යක්‍රියාවක් සිද්ධ කරනවා උත්තම පිරිසක් විසින්. මේ මිහිතලයේ මත අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා. ඔබ වහවහ ඒ ස්ථානවලට ළඟා වෙන්නේ වෙනකොට ඔබට ළඟා වෙන්න බැරි නම් ඒ මොහොතේදී ගෙදර ඉඳගෙන හරි ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා පහන් ආලෝකයක් දැල්වලා ඒ උත්තම අදිස්ථානේ කරන්න ඔබ අනාදිමත් සංසාරයේ ඉඳලා කරගත්ත අනන්ත කුසල සම්භාරයන්ගේ බල මහිමේ මේ මිහිතලය තුල ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා. මොකද පින්වතුනි අද අපිට තියෙන එකම අඩුව ලක්ෂ ගණනින් බිහි වෙන මහරහතන් වහන්සේලාගේ අඩුව විතරයි. ඉරිදීෙන් වඩින මහරහතන් වහන්සේලා බිහි වෙනවා. ඒ බවට සලකුණු ඔක්කොම තියෙනවා. ඒ කාන්තේම බිහි වෙනවා. හැබැයි බිහි වෙන්නේ ඔබ අතරේ. එහෙනම් මුදලාලට කමුරලා හරියන්නේ නැහැ තරුණ දරුවනේ. තුට්ටු දෙකේ පඩියක් හොයාගෙන හරියන්නේ නෑ. වීරය තියෙන වෙලාවේ, වීරය වඩන්න පුළුවන් වෙලාවේ වීරය වඩලා මේ භව ගමන කෙලවර කරගන්න. ඒකට තමයි මේ උපනිශ්‍රේ වෙන කරුණු කියන්නේ. නිස්සය දහම් කියලා තියෙනවා. උපනිශ්‍රේ අරගෙන මේක කරගන්න. නැත්නම් ඔබටත් වෙන්නේ ඔබගේ අත්ත කිත්ත පනත්තා කිරිකෑ මුත්තාදී වශයෙන් ඔය හැම එකාම ගිය දිහට යන්න. ඔබ මැරුණට පස්සේ ඔය එක්කෝම හම්බ වෙනවා, බය වෙන්න එපා. ඥාති විඳවින්නක් දීලා කතා කළාම ඔය ඔක්කොම එනවා. ඔතනට වැටෙන්න තමයි දඟලන්නේ. කවුරු හරි කියනවා නම් මං කියන්නේ බොරු කියලා. මැරිලා බලන්න, මැරිලා බලන්න ඔබ කොහෙද උපදින්නේ කියලා. එතකොට හරි. හැබැයි එදෙනින් එහාට ඔබට ගැලවුමක් නැහැ. මැරිලා ඔබ ආයිපදුනොත් ඔබට ගැලවුමක් නැහැ. ඒ නිසා පින්වතුනි, මැරෙන එක පාරක් විතරක් කරන්න අදිස්ථාන කරන්න. මං ආයි මේ සංසාරෙටම අත් මේ භවයේ විතරයි මැරෙන්නේ කියලා අදිස්ථාන කරන්න. අන්න එහෙමයි, ඒකටයි පින්වතුනි මේ බුදුදහම තියෙන්නේ. බුදුදහමත් එක හුරතල් වෙන්න එපා. බුදුදහම කියලා හදාගත් එකක් වටේ පිනුම් ගහන්න එපා. බුදුදහමින් ප්‍රයෝජනයක් ගන්න. තථාගතයන් වහන්සේලා මේතා දුක් විඳින්නේ ඔබට බුදුදහම වටේ පිනුම් ගහන්න නෙමෙයි. මේ උතුම් අරිහත්ත්වය සාක්ෂාත් කරගෙන මේ භව ගමන කෙලවර කරගන්න. ඉතින් ඒකට වීර්යය වඩන්න, අපරාධයක් කරගන්න එපා ජීවිතවල. නිස්කාරණේ නාස්ති වෙලා යන්න දෙන්න එපා. ඔබට මනුස්සත්වයක් හම්බුණා විතරක් නෙමෙයි, මනුස්සත්වය හම්බෙච්ච වෙලාවේ තථාගත ධර්මයේ ලෝකේ තියෙනවා. මොන තරම් භාග්‍යයක්ද උදා වෙලා තියෙන්නේ. දොස්තර කෙනෙක් වෙන්න ඕන තථාගත ධර්මයේ තියෙනවද ලෝකේ? දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නම් ඒක තථාගත ධර්මයේ තියෙන කාලෙකද වෙන්න ඕනේ. එහෙම එකක් තියෙනවද? නෑ. හැබැයි නිවන් දකින්න තථාගත ධර්මයේ තියෙන්න ඕනේ නේද? එහෙනම් දැන් ඔබ මට හඳ ගාලා කියන්න එකක්, මේ කාලේ තියෙන්නේ දොස්තරලා ඉංජිනේරු වෙන්නද නිවන් දකින්නද? ඉතින් එහෙනම් ඔබ මොකද්ද කරන්නේ? ආත්ම වංචාව කියන්නේ ඔන්න ඔක. දිව්‍ය ලෝකේ යන්න කවුද ඇහුවොත් හැමෝම අත උස්සනවා. මැරෙන්න කැමති කවුද ඇහුවොත් එකෙක්වත් නැහැ හොයාගන්න. ඉතින් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්ද මැරෙන්නද? හැමෝටම දිව්‍ය ලෝකේ යන්න ඕනේ, මැරෙන්න කාටවත් බෑ. ඒකයි තියෙන්නේ. නිවන් දකින්න ඕනේ අපි හැමෝටම. නමුත් ඒ වෙනුවෙන් වීර්ය වඩන්න කවුරුත් නැහැ. ඒක නිසා ඔහි මැරිලා බල්ලෝ බලල්ල බවට පත් වෙලා ඉන්නවා. ඉතින් තීරණේ තියෙන්නේ ඔබ අත. එහෙනම් මම අවසාන කොටස කියන්න. අවසාන කොටස ධර්මතාවය ආයි මතු කළ අරගෙන අවසාන කොටස කතා කරමු. මට කියන්න, මේ ලෝකය උදා වෙන්නේ මොනවා නිසාද? හේතු නිසා. හේතු නිසා උදා වෙන ලෝකේ හේතු නැති වුණාම නිරුදා වෙනව නේද? තමන් වශයෙන් පවත්වන්න පුළුවන්ද? අවිනිශ්චිතයිද නැද්ද? ඒවට තණ්හා කළොත් පෙළෙනවද නැද්ද? දුක්ඛ දුක්ඛයෙන් පෙළෙනවද නැද්ද? සංඛාර දුක්ඛයෙන් පෙළෙනවද නැද්ද? විපරිණාම දුක්ඛයෙන් පෙළෙනවද නැද්ද? එහෙනම් තණ්හා කරපු කෙනෙකුට දුකින් නිදහසලා ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ ලෝකයේ තියෙන වස්තු සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් මේ ලෝකයේ සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් මෙච්චර කල් කාය සත් කියලා හිතාගෙන හිටපු තිරිසට තේරෙනවා මේ කායෙවත් මේ ලෝකයේ සාර නෑ, මේ ලෝකය නිස්සාරයි අසාරයි. මෙච්චර වෙලා තිබිච්චර කාය සත් කියන මුලා දෘෂ්ටිය නැති වෙලා ගියා. අන්න පින්වතුනි, සත් කාය දිට්ඨිය නැති වුණා. මම මගේ හැඟීම තමයි ඔය නැති වුණේ. හැබැයි මම මගේ කියන හැඟීම සහමුලින් නැති වෙන්නේ නැහැ කාටවත්. ඒ නැති වෙන්නේ අනාගාමීත්වයෙන් පස්සේ. ඔය මම මගේ කියලා හදාගන්නේ පින්වතුනි ලෝකයේ සාරය කියන සංකල්පය තමයි. ඒක නිසා ඒක එතනින් තේරුම් ගන්න හොඳට. එහෙනම් ලෝකයේ අසාර බව වැටහිච්ච කෙනා මෙච්චර කල් පින්වතුනි අර ලෝකයේ සාරයි කියලා අල්ලගෙන බුදුන්ට දීලා තිබ්බ පල්ලෙහා අංකයක්. පල්ලෙහා අංකයක් දීලා විකෘති වූ ක්‍රියා කරන්න පටන් ගන්න කැමැත්තෙන් හිටියා. දැන් ලෝකයේ අසාර බව වැටහිලා, ලෝකයේ අසාර බව වැටහෙනකොට බුදුන්ට කීවෙනි අංකෙද දෙන්නේ? කීවෙනි අංකෙද දෙන්නේ? පළවෙනි අංකෙද දෙන්නේ. ඇයි? ලෝකයේ අසාර බව දැනගත්ත ඔබ කිව්වා ආයි උපදින්න බෑ කියලා. මතකද? ආයි උපදින්න බෑ කියලා කිව්වනම් ඕකට සරණක් ගන්න කාගාවින්ද පුළුවන්? ජේසුස් වහන්සේගෙන් පුළුවන් ද ඕකට පිහිටක් ගන්න? ගණ දෙවියන්ගෙන් පුළුවන් ද ඕකට පිහිටක් ගන්න? මේ ලෝකේ ඉන්න කාගෙන්වත් පුළුවන් ද ඕකට පිහිටක් ගන්න? බෑ. අනිත් දේවල් වලට පිහිට ගන්න පුළුවන්. ඔය හැම කෙනාගේම මේ දෙයට පිහිට ගන්න බෑ. මේ මට දැන් භවයේ එපා කියලා හිතාගෙන ඉන්නේ. ආයි උපදින්න එපා. එහෙනම් ආයි උපදින්න එපා කියන තැනට තමන්ගේ මනස එනකොට පින්වතුනි, නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන තැනට වැටෙනවා. ඕක මේ නිකං මිනිස්සු කිව්වට ඕකේ සත්‍යයක් නෑ. ඔය සත්‍යෙ ඉන්න නම් මේ දක්වා මේක අවබෝධ වෙන්න ඕන. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ හෝතු මේ ජය මංගල. මොකද්ද ජය? මොකද්ද මංගල්‍ය? ජය කියන්නේ පින්වතුනි ඔය උපදිනන දේ නෙමේ ජය. ජය කියලා කිව්වේ මොකද්ද? පංච මාර්යව පරද්දනවා නම් එක තැනකදී අන්න ඒක විතරමයි ජය වෙන්නේ. අනිත් ඒවා ජය නෙමේ. ජය තියෙන්නේ එතන. මංගල කොහෙද තියෙන්නේ? නিত্য මංගල පරම සුන්දර කොහෙද තියෙන්නේ? නිවනේ. වෙන කොහෙද මංගල? ලක්ෂ 50ක් විතර ලෝකෙට ණය වෙලා ඔය ඇරදීන ඇඳුමක් ඇඳුමක් ඇඳගෙන අර මංගල උත්සවය කියලා එකට යන්නේ. ඒක මංගලද? කනේ නෑ. පව්වදාට ඔක්කොම අවමංගලයි. කතියෙන් ඩිවෝස්. ඒකේ කොහෙද මංගල තියෙන්නේ? නিত্য මංගල තියෙන්නේ කොහෙද පින්වතුනි? නිවනේ. එහෙනම් හෝතු මේ ජය මංගල. එහෙනම් මේ ජය ලබන්න නම් මංගල්‍ය ලබන්න නම් ඒ සත්‍ය වැටහෙන්න ඕනේ. මොකද්ද? නත්ති මේ සරණං අඤ්ඤං. අන්නේ කියන පුද්ගලයන තමයි පින්වතුනි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන තැනට වැටුනේ. අන්නේ තැනට වැටෙනකොට මෙච්චර කාලෙ එක එක්කෙනාට එක දීගෙන හිටී බුදුන්ට දීලා දී මේ පල්ලෙහා තැන. ඔන්නතනට වැටිච්ච පුද්ගලයා බුදුන්ට දෙන්නේ අංක කීයද? අංක 1. අන්න බුද්ධේ අවිච්ඡ ප්‍රසාදෝ කියන තැනට එන. තථාගතයන් වහන්සේ කෙරෙහි නොකැඩෙන නොබිඳෙන සද්ධාාවක් ඇති වෙනවන් එතුමට. ඒ පුද්ගලයාට ධම්මේ අවිච්ඡ ප්‍රසාදෝ මෙච්චර කල් ධර්මයෙන් දීලා දී මේ පල්ලෙහා අංකයක්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අනේ මට වෙන පිළිසරණක් නෑ, මේ භව ගමන නවත්තන්න මේ ධර්මයේමයි පිළිසරණ. ඒක සත්‍යය. ඒ සත්‍ය අනුභවයෙන් තමයි ජය මංගල්‍ය වෙන්නේ, නිවන් ලැබෙන්නේ. අන්න ධම්මේ අවිච්ඡ ප්‍රසාදෝ නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. අන්න සංඝේ අවිච්ඡ ප්‍රසාදෝ. එනම් මෙච්චර කල අර පහත් අංක දීලා දිවිච්චේවා, දැන් මොකද කළේ? ඉහළ අංක දුන්නා. දැන් මේ පුද්ගලයා ලෝකයේ අසාරයි කියලා අල්ලන් ඉන්න පුද්ගලයා විකෘති වූ පාපී ක්‍රියා කරන්න කැමැත්තක් නැහැ. අන්න පින්වතනි විචිකිච්ඡාව දුරු වුණා. සැකය කියලා කිව්වට හරියන්නේ නැහැ. බුද්ධේ කංකති විචිකිච්ඡති ධම්මේ කංකති විචිකිච්ඡති කියලා ඕක තියෙන්නේ. හරියට අවබෝධ කරගන්න ඕකේ මොකද්ද කිව්වේ කියලා. සකයි සකයි කියලා හදියන්නේ. විචිකිච්ඡති විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තක් නැහැ. මේ පුද්ගලයා විකෘති වූ ක්‍රියා කරන්න දැන් කැමැත්තක් නැහැ. කලින් නම් හිටියේ පාපී ක්‍රියා කරන්න කැමැත්තේ. ඔන්න පින්වතුනි ඒ தත්ත්වෙත් උදා වුණා. විචිකිච්ඡාව දුරු වුණා. සද්ධාව හැදුණා. නොකැලෙන නොවිදින සද්ධාවක් ඇති වුණා. ඊළඟට මේ පුද්ගලයා සිල්ෘත පරාමාසනේ කර කර ලෝකේ කෑලි අල්ලන්න බලන් හිටි. ලෝකේ අසාරයි කියලා වැටුණා. සිල්ෘත පරාමාසනේ ඇති පළක් නැති බව තේරුණා. දැන් එහෙනම් සිල්ෘත පරාමාසනේ කරන එක නතර වෙනවා. මේ පුද්ගලයාට සීලයක් පිහිටනවා. යං සමාදානං සංවතං සංවරට්ඨේන සීලං සංවර හේයින් සීලය හටගන්නවා. සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා. අවිද්‍යා තෘෂ්ණා මරණකොට තමයි පිංගතනි සීලය කියන එක පිහිටන්නේ. අවිද්‍යා තෘෂ්ණා වරද්දි නැති වෙද්දි තමයි සීලය කියන එක පිහිටන්නේ. එහෙනම් මේ පුද්ගලයාට සීලය කියන එක පිහිටනවා. අන්න නොකැඩෙන, නොබිඳෙන, කැලල් වෙන්නේ නැති සීලය කියන එක පිහිටියා. ඔබ පොයට සමාදන් වෙන්නේ සිල්ද ශික්ෂාපදද? එහෙනම් සිල් සමාදන් වෙනවා කිව්වොත් වැරදි. සිල් කියන ඒවා සමාදන් වෙන්න පුළුවන් ඒවා නෙමෙයි. ශික්ෂාපදයි සමාදන් වෙන්නේ. සීලය කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දුරු කරද්දී තමන් තුළ පිහිටන දෙයක්. ඒක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ. නමුත් ශික්ෂාපදයක් කැඩෙන්න පුළුවන් නේද ඔබත්? නමුත් සීලය කියන එක කැඩෙන්නේ නැහැ පින්වතුනි. සීලය කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දුරු කරනකොට තමන් තුළ හටගන්න එකක්. සෝතාපන්න ඵලයේදී යම් ප්‍රමාණයකට සීලය පිහිටනවා, යම් ප්‍රමාණයක් අවිද්‍යා තෘෂ්ණා නැතිවීම නිසා. අරිහත් වේදී මුළුමනින්ම අවිද්‍යා තෘෂ්ණා නිරෝධ නිසා සීලය කියන එක පරිපූර්ණ වෙනවා. එහෙනම් ඔන්න ඔහොමයි සීලය කියන එක පිහිටන්නේ. දැන් අර ඔබ කිව්වා නේද මුලින් සෝතාපට්ටි අංග ගැන. බුදුන් කෙරෙහි නොකැඩෙන නොබිඳෙන විශ්වාසයක් තියෙනවා. ධර්මයේ කෙරෙහි නොකැඩෙන නොබිඳෙන විශ්වාසයක් තියෙනවා. ආර්ය සංඝයා කෙරෙහි නොකැඩෙන නොබිඳෙන විශ්වාසයක් තියෙනවා. අරිය කාන්ත සීලේ පිහිටනවා. දැන් ওই ටික වෙන්නේ නැද්ද ඔය කියපු කාරණාත් එක්ක? සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වුණාමයි වෙන්නේ කියලා කිව්වා. දැන් ඒ ටික උන්නේ නැද්ද කාලේ ඔය කියන විදිහට? එහෙනම් පින්වතුනි මෙන්න යථා ධර්මයේ. මේ අහපු ධර්මයේ පින්වතුනි ගෙදර ගිහිලා හොඳට මෙනෙහි කරන්න. ගෙදර යන ගමන් හොඳට මෙනෙහි කරන්න. අවිද්‍යා තෘෂ්ණා මුදුන කඩල යනකම් මේක මෙනෙහි කරද්දී ඔබ සෝතාපන්න ඵලයේ පිහිටයි. හොඳට මෙනෙහි කරන්න අර කියපු දහම් කාරණා ටික. සෝතාපන්න ඵලය කියන්නේ අරිහත්ත්වයට නෙමෙයි. සෝතාපන්න වුණා කියලා පින්වතුනි රැස් විහිදෙන්න ගන්නේ නැහැ. සෝතාපන්න වුණා කියලා බිම බලාගෙන හිමීට හිමීට ඉදිගමනින් ඇවිදිනවා එහෙම ඒවා වෙන්නේ නැහැ. සරකාණී කියන සාක්ෂිය සෝතාපන්න වෙලා වැටෙන්න දීලා තියෙනවා. එහෙනම් සෝතාපන්නකම කියන එක දේවල් වලින් මයින්න බෑ. සෝතාපන්නයි කියන්නේ මේ දහම් න්‍යාය තේරුණා කියන එක. සොයන් හික්මීමකටපත් වෙන සීලයක් තමන් තුළ පිහිටලා. සරගාණි කියන සාක්‍ය බිව්වට අනිත් අයට කරදරයක් වෙන ආකාරයෙන් කටයුතු කරගෙන ඉන්නේ නෙමෙයි. පුරුද්දකට තමයි ඒක කළේ. නමුත් ඔය පුරුදු වැඩි කල් තියෙන්නේ නැහැ. ඒ පුරුදු නැති වෙලා යනවා සෝතාපන්නයන්ගේ. එහෙනම් ඔන්න දහම කිව්වා. ඉතුරු ටික තියෙන්නේ ඔබ අතේ. මේ දහම වඩනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ඔබ. තථාගත න්‍යාය ධර්මයෙන් එපිටට වචනයක්වත් අපි කතා කරන්නේ නැහැ. ඔබගෙන් අහලයි මම උත්තර දුන්නේ ඔක්කොට. මම ඔබගෙන් ඇහුවා සෝතාපන්න වෙන්න මොකද්ද වෙන්න ඕනේ? සෝතාපන්න වුණාම මොකද්ද වෙන්නේ? ඔය කරුණ ටික ඔක්කොම ගැලපුණාද නැද්ද? ගැලපුණා. එහෙනම් දැන් කවුරු කිව්වා කියලාවත් පිළිගන්න දෙයක්ද තියෙන්නේ? නැහැ. ඔබ මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න. ඒකයි කියන්නේ බිංගදෙනි වචනත් එක ගැටෙන්න එපා. සිවුරු පොටවල් වල එල්ලිලා අපි අහවලාගේ අපි අහවලාගේ කියලා පොකුරු ගැහෙන්න එපා. නිවන තියෙන්නේ තමන්ගේ යතේ. ධර්මයයි ඔබයි විතරයි නිවන් දකින්න අවශ්‍ය. ධර්මයේ ඕනේ ඔබ ඕනේ. ඒකයි මේ වැඩ පිළිවෙලටත් අපි ධර්මයයි ඔබයි කියලා දාලා තියෙන්නේ. ඔබ සහ ධර්මයේ විතරයි ඕනේ නිවන් දකින්න. ධර්මයේ කාගෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔබ ඉන්නවා නම් වීරිය වඩනවා නම් ඔබට මේක කරගන්න පුළුවන්. එහෙමනම් දහම් කරුණු ගොඩාක් කතා කළා. දැන් පින්වතුනි මේ දහම් එකපාර අහලා අවබෝධ කරගන්න බැරි පිරිසක් ඉන්නවා. ආන් ඒකුම්ම ගොඩ දාගන්න වෙන පිළිවෙලක් කරන්න ඕන. ඒ තමයි මේ പ്രേත කොටස්. තිනෙන් පෝෂණය වෙන പ്രേත කොටස් ඉන්නවා විශේෂයෙන්ම පින්වතුනි ඔන්න ඔය පිරිස සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරන්න. මම ඔබට අමතක වෙච්ච කාරණාවක් කියන්නම්. පින්වතුනි, මහා යුද්ධයක් තියෙන කාලේ මේ රටේ ඔබව බේරගන්න, මේ රට බේරගන්න ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් දිවි පිදුම බව ඔබ දන්නව නේද? ඒ වගේම ඒ ත්‍රිවිධ හමුදාවත් පොලිසිය මිනී මරපු බව ඔබ දන්නව නේද? ඒ මිනී මැරුවේ කවුරු වෙනුවෙන්ද? සිංහද? අපි වෙන්නේ. එහෙනම් මිනී මරලා මියදිලාගේ ඒ පිරිස යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් අපිට යුතුකමක් තියෙනවා නේද පින්වතුනි? ඒ අය ගොඩ දාන්න. අද ඒ අය ඔබට ශාප කරනවා. මේ රටට මේ වසංග දෙන්න එක හේතුවක් තමයි ඒ පිරිසගේ ශාපේ. අපි උඹලා නිසා මිනී මැරුවා. අද අපි අභව්‍ය තැන්වල දුක් විඳිනවා. උඹලා හොඳට කාලා බීලා ඉන්නවා. උඹලාට අද අපි මතකවත් නැහැ කියන හැඟීමෙන් තමයි ඒ පිරිස කටයුතු කරන්නේ. පින්වතුනි, ආර්යෝ කවදක්වත් එහෙම කරන්නේ නැහැ. ඒක නිසා ඒ රට ජාතිය වෙනුවෙන් දීපදුපිය උත්තමයන් අමතක කරන්න එපා එක මොහොතක්වත්. අන්තිමම කෙනත් සුගතිගාමී වෙනකන් ඔබ පින් විහිදුවන්න ඕනේ, පතුරවන්න ඕනේ. ඒකයි පින්වදෙනි, බෝධි පූජාවක් තිබ්බත් ඒ පින ඒ අයට විහිදුවලා පතුරවලා හරින්න. මොකද ඔබ වෙනුවෙන් කැපවෙච්ච පිරිසක් නිසා ඔබ දෙන පින ඒ අයට අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙනම් අමතක කරන්න එපා ඔය පිරිස. ඒ වගේ මේ කාලේදී මැරිච්ච සාමාන්‍ය වැසියෝ මහා ඛේදවාචකයකින් මැරුණේ, ඒ අයවත් අමතක කරන්න එපා. විශේෂයෙන් මේ ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙත් ඒ මියගිය සියලු දෙනාව සිහිපත් කරගන්න ඕනේ. ඔබ හැම පින්කමම්ම කරද්දී අමතක කරන්න එපා. සුදුසු නෑ. රටක් විනාශ වෙන්න පුළුවන් ඒව අමතක වෙලා ගියොත්. ඒ වගේම පින්වදෙනි, මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආපු මහා උත්තමයෝ ඉන්නේ මේ රටේ. එදා මාතලේ අරුලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළාම පුස්කොළ පොතක ලියුවේ මුළු පළාතකටම තිබුණේ එක පොතයි. සොලීන් ඇවිල්ලා ඕක පුච්චන්න හදද්දි ඕක පපුවට තුරුල් කරගෙන දුනු ඊතල පාරවල් කාගෙන වැඩි මැරි මැරි වැටෙන්නේ නැති එක උතුමෙක් මැරිලා වැටෙනකොට තව උතුමෙක් ඒක අරගෙන දුවන්නේ නැති, ඒකව අල්ලගෙන බිම දාගත්තහම ඒක නොදී ඉඳද්දි පපුවට තුරුල් කරගෙන ඉඳද්දි පිටකොඳු කැඩෙනකම් පොළු වලින් ගහන්නේ නැති, එහෙම ගුටි කාලා ලය මුදල රැකගත්ත ත්‍රිපිටකයක් අපිට තියෙන්නේ. එහෙනම් ඒකට වැඳ වැඳින්න නෙමෙයි උන්වහන්සේලා ඒක කළේ. ඒක පරිශීලනය කළ නිවන් දකින්න. ඒව අමතක කරන්න එපා කවුරු. මහා ශ්‍රේෂ්ඨ ජාතියක් අපිට තියෙන්නේ. ඒව අමතක කරගන්න එපා. ඒ උත්මය සිහිපත් කර කර අපි පින් දෙන්නේ ඒකයි. මේ අත්දැකීම් මේක කෙලවර කරන්න. එහෙමනම් පින්වතුනි, මේ සියලු දෙනා සිහිපත් කර කර මම පින් අනුමෝදන් කරවද්දී ඒ අයව සිහිපත් කරගෙන ඒ අයට පින් විහිදුවලා පතුරවලා හරින්න. ඒ අයව සිහිපත් කරගෙන ඒ අයට පින් විහිදුවලා පතුරවලා හරින්න. ඒකෙන් විශාල පිරිසක් සුගතිගාමී වෙලා මේ භව ගමන කෙලවර කරගන්නේ. ඔබත් උත්සාහ කරන්න තව කෙනෙක්ගේ පින් අනුමෝදනාවට අහු නොවි මේ අද්දවීම මේක කෙලවර කරගන්න. එහෙමනම් පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන්න. හොඳයි පින්තුනි, එහෙමනම් පළමු කොටම සිහිපත් කරගන්න. තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරණ විදිහට මේ නිර්මල සද්ධර්මය අවබෝධ කරගෙන ලෝකේ වටා ඒ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම මේ සිව්වණක් පිරිස වටා ඉඳගෙන මේ සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන අප හිත දෙන්නා වූ ඒ සියලු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුල පතුරුලරි නීතින් විහිදී පැතිරී යාමින් ඒ උත්තමයෝ මේ අග්‍රවිය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කිරේ යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි, මොහොතකට සිහිපත් කරගන්න එදා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ දේ සද්ධර්මය මුග පරම්පරාවෙන් අරගෙන ඇවිදිලා මාතලේ අල්ලෙන් විහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා අද අපේ අතට පත් වෙනකන් ත්‍රිපිටකයේ පැවැත්ම උදෙසා ලය පුදාගෙන කටයුතු කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි වීදුල පතුරුල හරි නීපින් මිහිදී පැතිරී යාමින් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතුවේ ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලුම දිව්‍ය බ්‍රහ්මාදීන්, ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සේවදේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහිත් වීදුල පතුරුල හරි නීපින් මිහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දීවානුභාවයේ වැඩි වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා, බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නවින් ජම්මාන්තර ගතවන් තිදුනා වූ සීලුම ඥාති හිත මිත්‍රාදීන්, තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයා දුවා දරුවෝ ඥාතියෝ හිත මිත්‍රාදීෝ, ඒ වගේම ශ්‍රී ලංකා ද්වීපයේ ආරක්ෂාව උදෙසා තමන්ගේ ජීවිතයේ පූජා කළා වූ ඒ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීවරුන්, ඒ පිරිසත්, ඒ සීලු දෙනාවත්, ඒ ඛේදවාචකී මිය ගියා වූ සියලුම රටවැසියන් ඒ සීලු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච, තාත්තා වෙච්ච, ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච සියලුම දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි වීදුර පතුරුල හරින්න. ඒ පින් මිහිදී පැතිරී යාමෙන් ඒ යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අතු මිදේවා, අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවැඩ අසාධාරණයට ලක් කළා, ඔබ කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු විලා මැරිලා ගිහිල්ලා අද ඔබගේ කපනවා කොටනවා කියාගෙන ඔබ පිටිපස්සෙන් ඇවිදින්න ඔබගේ ලෞකික ජීවිතයට බාධා පමුණුවනවා නම්, ආනේ ගමනට බාධා පමුණුවනවා නම් අන්නේ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි දීදුල පතුරුල හරි නීතින් මිහිදී පැතිරී යාමෙන් ඒ අය අභවී ස්ථානයෙන් අත මිදේවා, අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා පිරිත් විශේෂයෙන්ම මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම සඳහා තමන් විසින් මෙහෙත මාන්සින් හරි කම්බ කරගන්නා වූ ධනයෙන් කොටසක් සම්බුද්ධ ශාසනයට පූජා කරන්නා වූ පිරිස්, ඒ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා සහභාගී වන්නා වූ පිරිස්, ඒ සියලු දෙනාත්, ඒ වගේම තමන්ගේ ජීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා, දුවා දරුවෝ, යාළුවෝ, ඥාතියෝ, හිත මිත්‍රාදීෝ, සේවකයෝ, සේවිකාවෝ, ස්වාමි දරුවෝ, ස්වාමි දියණිය, ඔය සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි පිහිටවන්න, පතුරවන්න, විශේෂයෙන්ම මේ රෝහලේ පසු ගන්නා වූ ඒ සියලුම වෛද්‍යවරුන්, සියලුම නිලධාරීවරුන්, සියලුම සේවක සේවිකාවන්, ඒ වගේම මේ රෝහලේ අද ප්‍රතිකාර ගන්නා වූ ඒ සියලුම රෝගීන්, ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි පිහිටවන පතුරු ධරණී තින් මිහිදී පැතිරී යාමෙන් ඒ අයට යම් කිසි ග්‍රහ අපල උපද්‍රව දෝෂාන්ධකාර තියෙනවා නම් ඒ සියලු දෝෂාන්ධකාරයන් ගසා දූරී මුත වේවා. යක්ෂ පේස විසාජ මලගේ වකුම් බාණ්ඩාදීකින් වැඩ පැමිණියා වූ දෝෂාන්ධකාර තියෙනවා නම් ඒ සියලු දෝෂාන්ධකාරයන් ගසා දූරී මුත වේවා. ඇස්වාගතවා හෝහා අවල් දෙකෝ සැක සංකා දෝෂාන්ධකාර තියෙනවා නම් ඒ සියලු දෝෂාන්ධකාරයන් ගසා දූරී මුත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා ඒ සිළු දෙනාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න අද මේ ස්ථානයට එන්න කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තර්පණය වුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න ඇති, මාර්ගඵල අවබෝධ කරගන්න ඇති, එහෙමනම් ඒ ආහාර පාන සැකැස්මේලා එදා ඈත අතීතයේ ඉඳලා බැවුවා මුණු සකස් කළ ඇලවේලි සකස් කළා කුඹුරු වකුරල ගොයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම් අප කැපෙලා කටයුතු කළා වූ ඒ සීලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි පිහිටුල පතුරුල හරින්න. ඒ පින් හිදී පැතිරී යාමෙන් ඒ ඇති යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අසු මිදේවා, අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒවගේ පින්වතුනි සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී අපිට අද මේ ස්ථාන භූමියේ විදහැරලා දුන්නා. මේ ස්ථාන භූමිය ගොඩ නැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථානවලට ගෙනහල්ලා බඳලා කළ සකස් කළා වූ ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න. මේ භූමි භාගයන් පූජා කළා වූ ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න. අද මේ භූමි භාගයේ ඉදහැර ගන්න ඒ අවසර ආදී වශයෙන් ඒ දේවල් ලබා දුන්න අප කැප වෙලා කටයුතු කළා වූ ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ වූ සිනුම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි පිදුල පතුල සරණීකින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇත යම් කිසි අභවී ස්ථානයක ඉන්නවා නම් එයින් අසමි දේවා අද රාමන සංඛ්‍යාත නෙමෙයින් සැනසීම ලබත්වා කියන සාදු කිලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න ඔබ බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානවලට පැමිණෙන්නේ නැති යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානවලට ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. අද සජීවීව ලෝකින් ඕනෑම කෙනෙකුට මේ මොහොතේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. එනම් මේ සියලු දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් සහ ඒ අයගේ අන්තේ වාසික පිරිසක් විසින් ලෝකෙට දීපු දායාද නිසා ඒ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින ඔබ දෙන පින ඒ අයට අනුමෝදන් වෙන්න කැපයි. එමනම් ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරේ පිහිදොල පතුරුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇතියම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් එයින් අසමි දේවා අජරාමන සංඛ්‍යාත නිමිනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. එමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයිමෙන් මේ මිහි මඩල තුල රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයිමෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්භවය තුලදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. පුංචි පණිවිඩයක් තියෙනවා කියන්න. ඒ තමයි පැවිද්ද අපේක්ෂා කළා අපිට නන්දවා දීපු පිරිස් 12 වෙනිදා උදේ 9 වෙනකොට ආරාම භූමිය තියෙන තැනට එන්න අපේ යතිවරයන් වහන්සේලා ඔබ සමග කතා කරන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම ඔබ වෙනුවෙන් CD එකක් පිළියෙල කරලා තියෙනවා. ධර්මයයි ඔබයි 1, 2, 3, 4 CD හම් වෙච්ච නැති කවුරු හරි ඉන්නවනම් ඒ CD මේ අපේ සංවිධායක මණ්ඩලයෙන් ලබා ගන්න. ඒ වගේම ධර්මයයි ඔබයි ආරාමයට එන විදිහ ගැන සඳහන් වෙච්ච පත්‍රිකාවක් තියෙනවා. කැමති කෙනෙකුට පුළුවන් ඒ පත්‍රිකාවත් ලබා ගන්න. ඒ වගේම පිරිස් අපෙන් අහනවා ආධාර උපකාර කරන්නේ කොහොමද කියලා. ඒ ආරාමයට ආධාර උපකාර දානමාන දෙන්න පුළුවන් මේ සද්ධර්මයේ අහන අයට විතරයි. මුදලාලිලාට ලොකු ලොකු මිනිසුන්ට එතනට ආධාර කරන්න බෑ. ධර්මයේ අහනවා නම් විතරයි ආධාර කරන්න පුළුවන්. මොකද අපි දායක දායිකාව හදන්නේ, අපි හදන්නේ උපාසක උපාසිකාව. ඉතින් කැමති කෙනෙකුට පුළුවන් ඒ පත්‍රිකාවක් අරගන්න එන හැටි තියෙනවා. ඒ ස්ථානයට ඇවිදින්න තමන්ගේ කටයුතු කරගන්න අනාගතයේදී සීල දිනාට දෙනවා සරණයි.